මහත්මනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට මේ සද්ධර්මය අහපු අය වගේම අහපු නැති අයත් ඇති. ඒ අහපු නැති අය උදෙසා කරන පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔබගේ සෙලියුලර් දුරකථනය විසන්ධි කරගන්න, එහෙමත් නැත්නම් ෆ්ලයිට් මෝඩ් එකට දාගන්න, නැත්නම් ඒක නාද වෙනකොට අනිත් අයගේ දහම් සමාධියට විශාල බාධාවක් වෙයි. ඒ වගේම පුංචි පුංචි දරුවෝ එහෙම ඉන්නවා නම් ඉස්සරහ පේළියවල ඉන්න අයගේ අන්න ඒ අය පොඩ්ඩක් පිටිපසට යන්න, නැත්නම් පොඩි අය කෑ ගහද්දි අනිත් අයට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ වගේම විශේෂ ඉල්ලීමක්, පුංචි ඉල්ලීමක්, ඒ තමයි ඡායාරූප ගත කිරීමෙන් වළකින්න කියලා. මේ ලෝකෙම ඡායාරූප ගන්න මාව ගන්න නැතු මර නිදහසේ ඉන්න හම්බ වෙනවද? එතකොට දැන් මම මෙතන දැනගම මම කවුද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑනේ. හිතන් ඉන්නේ නැත්තේ අවුරුදු 60ක් විතර වයස කෙනෙක් බණ කියනවා කියලා. නමුත් සිංහදෙනි මේක තරුණිය නිවන් දකින කාලේ විශාල තරුණ පිරිසක් මේ ගමනට එකතු වෙලා මේ භව ගමන කෙළවර කරන්න යන කාලේ කාල නැති අය මහන් වෙන කාලයක් නෙමෙයි මේ. සද්ධර්මය අවබෝධ කරගත්ත මා විශාල පිරිසක් මේ සද්ධර්ම කාය දරාගෙන මේ නිවන් මඟ පසක් කරන්න යන කාලේ මෙතන උගල් බුද්ධිමත් පිරිසෙන් භාගයක් විතර තව අවුරුදු දෙකකදී මේ පැවිදිවට එන බව මට විශ්වාසයි. මොකද සල්ලි බඩකින්න ගොඩක් දුරට දැන් නිවාගෙන ඉන්නේ. මුලින්ම හැදෙනවානේ අපිට සල්ලි බඩකින්න. ඒ සල්ලි හොයලා හොයලා නමුත් ඕකෙන් ගන්න තෘප්තියක් නැති බව තමන්න තේරෙනකොට මේකෙන් මිදෙනවා. ඒක යා යහන දෙයක් නැහැ. විශේෂයෙන් උගත් බුද්ධිමත් පිරිස් මේකට අනුගත වෙනවා. මේ අනුගත වෙලා නිවන් මඟ පූර්ණේ කරගන්නවා. ඉතින් අර මට පොඩ්ඩක් නිදහසේ ඉන්න හම්බුණා නම් හොඳයි. පාරක පහල යනකොට නැත්තම් නිදා ගන්නවා දෙන්නේ නැහැනේ. අන්තිම එක්කෙනා ගෙදර යන්නේ උදේ 3ට විතර, පළවෙනි එක්කෙනා 7ට විතර එනවා ගෙදර. ඒ ඉතින් මේ ධර්මයේ යොබයි වැඩසටහනත් එක්ක බොහොම අත හිත දීගෙන වැඩ කරන පිළි. ඉතින් ඒ අයට නිකම් මුණ ගැහිලා කතා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙන්නේ. ඉතින් මාව තව දැනගන්න හරිම කරදරයි. ඒකයි මම කියන්නේ. මගේ ඡායාරූප අරගෙන තේරුමක් නැහැ අනිත් එක. ඉතින් මගේ ෆොටෝ එකක් ගත්තාම නිවන් දකින්නවා නම් ඉතින් මම බණ කියන එක නවත්තලා ෆොටෝ එක ගහම් බෙදෙනවනේ හැමදාම. ඔය පින්වතුනි අර මේ මිනිස්සුන්ට තියෙනවා අර සෙල්ෆි ගහන මානසික මට්ටම එහෙම උදා වෙනවානේ. කොහේ ගියත් තමන් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගහන්න ඕනේ කියලා. ඉතින් මේ දේවල් පින්වතුනි මානසික විකෘති තත්ත්වයන් හැමෝටම තියෙනවනේ. අපිටත් තියෙනවා යම් ප්‍රමාණයකට. ඒ විකෘතිය නසා ගන්න තමයි මේ හදන්නේ 100%ක් ප්‍රකෘතිය ලගවා ගන්න. ඉතින් ඒ කොහොම හරි ඒවා ඉති අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඒක මැද පවත්වාගෙන ඉන්න ඔබේ අවශ්‍යතාවයේදී. ඉතින් අද ඔබ මෙතනට ආපු කාරණාව කොහොම හරි ඉෂ්ට කරගමු. ඒකයි තියෙන්නේ. සීනි කිලෝ එකක් ගන්න කලයට ගිය එකා තේකොළ 100ක් අරගෙන ආවොත් එහෙම ඒක මහා මෝඩෙක්. සීනි කිලෝ එකක් ගන්න නිගිය කලයට. සීනි කිලෝ එකක් ගන්න කලයට ගිය කෙනාට සීනි 500ක් අතට දීලා සීනි කිලෝ එක සල්ලි ගත්තොත් එහෙම වටිනවද? ඒත් නෑනේ. එහෙනම් තේමෙන්නේ අද ඔබ මෙතන කාරේ මොකටද කියන කාරණාව හොඳට පරි ඔළුවට ගන්න. අද ඔබ මෙතන කාරේ තේමෙන්නේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න නැත්නම් මාර්ගඵලයෙන් උපසම්පදා කරගන්න. බණ කියන ඒවා වෙන දේවල් වලට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ලෝක සම්පතේ නම් එක එක જાතියෙන් බණ කියන ඒවා පාවිච්චි කරනවා. බර කියන විහිවීම නැසල හින්ද බණ කියලා කියනවා මේකට. එහෙනම් මේ විහිවීම නැසල ධර්මයක් කතා කරනවා නම් ඒක තමයි ධර්මය. රාගක්ඛය කරනවා නම්, ද්වේෂක්ඛය කරනවා නම්, මෝහක්ඛය කරනවා නම් ඒක තමයි විනය. ඉතින් ධර්මයේ විනය මනාකොට තේරුම් ගත්තා නම්, ධර්මයේ ඔසේ විනය වුණා නම් මේ කටයුත්ත ඉවරයි. ඉතින් ඒකට අදාළව කටයුතු කාරණා කරන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් බොහොම ගොරහැලි සද්දයක් එන වැඩි වගේ කුරු. ඉතින් මම ලංකාවට ආපු දවස් ඉඳලම කරන්න දේශනා කරන්නේ උදේ හවා පැය තුනම ආව විතර දේශනා. මෙලෝ බුදෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දහම් සමාධියට මින් සිද්ධ වෙන්න තමයි මේවා කරන්නේ. දැන් මේ දේශනාව කළා ආයි ඊට පස්සේ උට හුස්මට දුවන්න ඕනේ. තව දේශනාවක් තියෙනවා හවස කරන්න. හැම කෙනෙක් වෙන්නේ නිවන් දකින්න බලාගෙන, හැම කෙනෙක් වෙන්නේ මාර්ගඵල ලබන්න බලාගෙන. ඒක නිසා තින්නේ විශාල වශයෙන් අදිස්ථාන කරලා ඒක කරන්න ඕනේ. ඒ අදිස්ථාන කරලා කරද්දී මට මං කැමති විදිහට කතා කරන්න බෑ මට. මේ අදිස්ථානයත් එක්ක නැගිලා එනවා ඒක શબ્දයක්. ඒ શબ્දේ නැගින්න මොහොනේ ගැටලිරේ කොච්චර ගැහුවත් මිනිසුන්ව නටවන්න බෑ පිටුනේ. හැබැයි යක්මිරේ ගහනකොට මිනිස්සු නටන්න ගන්නවා. ඒක තමයි අපේ කම. මේ අපේ කමත් එක්ක එන වචන ටිකක් තියෙනවා පිටුනේ. මේ වචන වලින් තමයි මනුස්සයගේ මේ හිත ඇරිලා යන්නේ. ඒවා සමාධිගත වෙලා එනවා නිසා හිතලා ගන්න පුළුවන් කම වේදයක් නෑ. ඒකයි කිව්වොත් කොච්චර නරි හුදිබ්බත් නරින්ට කව නරි try කරනවා සිංහ නාදේ ගන්න. නමුත් එහෙම කරන්න බෑ. ඒව උප්පත්තියෙන් වාසනාවට නැගිලා ඉන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදස් ඒ ඔස්සේ තමයි මේ ඉඳන් ඔබ මේ සද්ධර්මය අවබෝධ කරගන්න. ඉතින් කොහොම හරි ඉතින් අද ඔබ මේ මෙතෙන්ට ආපු කාරණාව විශ්සිත කරගන්න ඕනේ හැම කෙනෙක්. ඒක නිසා තරයේ පරිස්සම් කරන්න තියෙනවා. අද මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා සෝතාපන්න පරිලා බලනවා. ඒකට හේතු තියෙනවා මම ඔබට ඒ හේතු කියන්න. ඔබ ඉන්න අගාධේ ඔබට තේරුම් කරලා දෙන්න. මෙතන සල්ලි තියෙන පිළිසැදි සල්ලි නැති පිළිසැදි. ඔය එකක්වත් බලපාන්නේ නැහැ. උගත් නැති ඔය එකක්වත් බලපාන්නේ නැති නිසා මැරෙලා මල පෙරේත යවේ. ඒක තමයි ඇත්ත தත්ති. පොඩි ලොකු ඒ එකක්වත් බලපාන්නේ නැහැ. තම මේ වැඩේ කරගත්ත නැත්නම් තම විනාශය කියලා හිතාගත්තා නම් හරි. එච්චරයි. ඉතින් ඒ ටික මම හොඳට පැහැදිලි කරලා දෙන්නම් ඔබට. නිර ධර්මතාවයන් මේ ලෝකේ තියෙන ධර්මතාවයන් පැහැදිලි කරලා දෙන්නම්. තේරෝස්සේ කර්ම කාරණා කතා කරගෙන යන ගොඩාක් ලොකු ගැඹුරු ධර්ම කාරණා කතා කරන්න සුදුසු නැහැ මේ ස්ථානයේ. මොකද මෙතන ඉන්නවලි බොහොම හොඳට ධර්මයේ දන්න පිරිසකු. සමාධියට වැටෙනවා. ඒ අයගේ මානසික මට්ටම. ඒ වගේම පින්වදෙනි මේ සද්ධර්මයේ අහලා යන්තමින් මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒක නිසා විශාල ධර්ම කාරණා කතා කරන්න ගියොත් එහෙම අර අයගේ දේවල් වැහිලා යනවා. ඒක නිසා එදී ගාන්ටේ අවශ්‍ය ප්‍රමාණයට අපි නගා ගමු. මොකද ඔබ කොච්චර ධර්ම කාරණා දැනගෙන ගියත් වැඩක් නැහැ පින්වදෙනි. ඔබ සම්මත් නියාමයට වැටෙන සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරලා නැත්තම් මහා ධර්මදරේ ඉන්නවා පින්වදෙනි. හත් පුතක් යනයි ඒ වුණා. ඒ ධර්මයේ දැනගැනීම කියන එක නෙමෙයි පින්වදෙනි වැදගත්. එක ධර්ම කාරණාවක් හරි දැනගෙන ඒ තුලින් තමයි මේ ඵලය ලැබෙවද කියන එකයි වැදගත්. ඉතින් ඔස්සේ අපි මේක කතා කරගෙන යන. ඉතින් පළමු කොට පින්වදෙනි මේ සද්ධර්මයේ ඔබ වගේම ශ්‍රවණය කරන්න කැමති පිරිසක් ඉන්නොත් මේ දනදාසක් ලෝකධාතුවේ විහෙර දිව්‍ය බ්‍රහ්මාදී අපේ යුතුකම තියෙනවා පින්වදෙනි. මේ පිළිතර මේ ඉස්සාලේ දෙන්න කියලා ආරාධනා කරන්නේ. මොකද තථාගතයන් වහන්සේ මේ ජම්බුද්වීපයේ බුදුනි. පොදෙන ඉහා ලෝකෙකින් මේ බුදුනා නම් එහෙම අපිට මහ විනාශයක් වෙන්නේ. මොකද අපිට පුණ්‍ය ඉර්ධියක් නැහැ තවත් ලෝකෙකට යන්න. නමුත් මේ ජම්බුද්වීප වැසියන්ගෙන් උඩට ඉන්න අනිත් සියලුම වැසියන්ට පුණ්‍ය ඉර්ධිය තියෙනවා ජම්බුද්වීපයට එන්න. මේක තමයි අන්තිම කාම සුගතිය. මෙතනින් පල්ලෙහා කාම දුගතිය තියෙන්නේ. ඒ දුගතියේ මේ තථාගතයන් වහන්සේ නමක් ඉපදුනා නම් උන්වහන්සේට ඒක තේරුමක් නැතිනවා. මොකද දුගතියේ ඉන්න අයට නිවන් දකින්න බෑ. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ පින්විතනේ මිනිසුන්ගේ නිවන් දක්වන්න. අද ඉතින් වෙන වෙන දේවල් මිනිස්සු කරගෙන ඉතර කරන්න දෙයක් නැහැ. අපි නිවන් දකින්න කියලා කිව්වට පස්සේ අපිට විරුද්ධවත් නැගී හිටින්නේ. ඊට පස්සේ කියනවා ධර්මයේ විකෘති කරනවා කියලා. නිවන් දකින්න ධර්මයේ කතා කරලා. කියන්නේ මොකක්ද දානමාන ටික දීපල්ලා අපිට ඔය ඊට අහලා සද්ද නැතුව කියන්නේ. ඉතින් මෙරි මෙරි අපාගත වෙන වැඩ පිළිවෙල ගින්දැද්දි ඉතින් බොහොම පව්. ඉතින් මේ විහි තින්වත හරිම පව්. මේක තමයි මට කියන්නේ. ඔබගේ ආච්චි මැරලා කොහෙද ගියේ කියලා පොඩ්ඩ හොයලා බලන්න මේකවල තේරෙයි. සමාධියක් නැගලා වැටිගිනි වල දිහා බලන්න එතකොට තේරෙයි ඉන්න අසෝචි කතා. නේති පහළ කරන්නේ නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඔබටත් ඔය උරුමේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කොහොම හරි තින්නේ මේ තථාගත ධර්මයක් ලෝකේ පහළ වෙලා තියෙනවා. තථාගත ධර්මයේ ලෝකෙ පහළ වෙන්නේ ඒ කාන්තෙන්ම ජන්මුද්වීපේ විතරයි. ජන්මුද්වීපය කියලා කියන්නේ ඉන්දියාවට නෙමෙයි. ජන්මුද්වීපය කියලා කියන්නේ මේ පෘථුවියට. ලංකාවටත් නෙමෙයි. පෘථුවියට. ජන්මුද්වීපය කියන්නේ පෘථුවියට. ජන්මුද්වීපයේ උතුරු කුරු දිවයිනේ අපරගෝ යානේ పూర్ව විදේ කියන මනුෂ්‍ය ලෝක හතරක් තියෙනවා මේ මේ මේ සක්වදී. ඒකෙන් ජන්මුද්වීපය හරි ප්‍රධානයි. ඒ ප්‍රධාන ජන්ම ප්‍රධාන වෙන්නේ හේතුව තමයි තේකින් බුදුන්ගේ ජන්ම ලාභය ලබන දිවයින නිසා. මේකේ ආයුෂයත් යම් ප්‍රමාණයේ තියෙන්නේ. ඒ වගේම පුණ්‍ය ඉර්ධියෙන් හරි අපි මේ පිළිස නමුත් ප්‍රඥාවෙන් වැඩි. ප්‍රඥාව බහල් වැටෙනවා ඉක්මනට. තේන කොහොම හරි පිළිගන්න තථාගතයන් වහන්සේ මේ මනුස්ස ලෝකෙ ඉපදුනා. එහෙනම් දැන් අපිට යුතුකමක් තියෙනවා. අන්නේ ලෝක වාසීන්ට ආරාධනා කරන් තථාගත ධර්මයක් කතා වෙනවා. වැඩිදලා මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට කියන. ඒක නිසා තමයි අපි දේව ආරාධනාවක් කරලා එයාට මේ සඳවට එන්න කියලා ආරාධනා කරන්නේ. ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවන් වහන්සේලා ඇති ඕමේ බෝල් පිටක් ආරක්ෂාවක් ගත විශේෂයෙන්ම මේ පලාත බාර වැඩවාසය කරන ඔය සම්බන්ධී හාමුදුරුවෝ වගේ ඒ පිරිසක් ඉන්නවා. ඒ පිරිසව සිහිපත් කරගන්න ඒ සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවල එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රවණින් කළ මාර්ගඵල ලබන්න කියලා. මාර්ගඵල ලබා ඉන්නවා නම් සෝතාපන්න ඵලය ලබලා ඉන්නවා නම් එතනින් එහාට මාර්ගඵලයට උපසම්පදා කරගන්නේ කිය. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ධර්මයේ ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන සංසේකර ප්‍රජාපත්‍යාදී දේව සම්මයන් වහන්සේලා ඉන්නවා කාලාන්තරයක් තිස්සේ උරින් උර ගැටලේ ඉඳගෙන මේ ශ්‍රී සම්බුද්ධ ධර්මයේ ආරක්ෂා කරපො. කොච්චර සොලින් නැවිලා මේක ආක්‍රමණය කරන්න ගියත් සියලු සියක් ආක්‍රමණය කළ ඉවර කරන්න පුළුවන් කමක් හම්බුනේ නැහැ. මොකද කාලෙන් කාලෙට මහ යතිවරේ ඔය දීමේ ලෝකලින් පහළ වෙලා නිවන් දකින උත්තමයෝ මේ දිව්‍ය ලෝකලින් පහළ වෙලා ඇවිදින්න මේ කටයුත්ත කළා. එකාකාරව මේ වෙනකොටත් තියෙනුනේ මෙහෙම ඉන්නෝ සමාධිගත කර්ණ වලට මේගෙන යන දේවල් තියෙනවා තියෙනුනේ ජාතසෝතාපන්නිය 12000කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට මේ මනුස්ස ලෝකේ පහළ වෙලා අවසන්. ඉතින් ජාතසෝතාපන්නිය මේ කාලේ දිවි වෙන්නේ මොකටද කියලා ඔබ දැනගන්න ඕනේ ඉතින්. ජාතසෝතාපන්නයි කියලා කියන්නේ උපදින්න කලින්ම සෝතාපන්න වෙලා මොකද පෙර ආද්දා මේක සෝතාපන්න වෙච්ච පිරිස. දේය සෝතාපන්න වෙලා ඉදිරියලා ඉන්නේ දැන් එහෙනම් මොකද ඒකට කරන් තියෙන්නේ දැන් එහෙනම් ඒ උතුම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. ඒක නිසා නොබෝ කලකින් මහා විශාල ප්‍රමාණයක අරිහත්තුන් වහන්සේලා මේ ගම්බුද්දීපේ දී වෙනවා. ඒකයි කාටවත් නවත්තන්න බෑ. ඉතින් මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්න පුළුවන් නිවන නෑ. දැන් නිවන් දකින්න බෑ. ආදි වශයෙන් දේවල් කියන්න පුළුවන්. නිවන් දකින්න ධර්මයේ දේශනා කරන්න ආයෙත් කියන්න පුළුවන්. ධර්මයේ විකෘති කරනවා, සාසනය කරනවා, ආදි වශයෙන් දේවල්. තව සාසනය කන්නේ කවුද කියලා ඔබ හැම කෙනාම දන්නවනේ. සාසනය කියන්නේ මොකද්ද කියලා දැනගත්තා නම් හරි කවුද සාසනය කන්නේ කියලා දැනගත්තයි හැමෝටම. ඉතින් සාසනය කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සරහට දැනගමු. ඉතින් මේ කරුණු කාරණා ඔස්සේ තින්නතුනි මේ සාසන මාර්ගයේ දෙවිවරුන්ට මේ ඉස්සරහට දෙන්න කියලා ආරාධනා කරන්න. මොකද සාසනය රැකරක ඉඳලා හරියන්නේ නැහැ නේ. ඒවත් මාර්ගඵල ලබන්නේ නැත්නම් ඔතනින් චුත වෙලා ගිහිල්ලා අමුහනරකාදී උපදී ආයතනය. ඒක සුදුසු නැහැ. අපිට උදව්වක් පදව්වක් කරපු කෙනෙක් ඉන්නවා නම් තින්නතුනි ඒ කෙනාට ප්‍රතිඋපකාර දක්වන්නේ කාර්යයන්ගේ ඉදිරිත. ඒක නිසා ආර්ය වශයෙන් ඔබ දින දෙනා ඒ අය සිහිපත් කරලා ඒ අයටත් මේ කාල වලට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන් දෙවිදින් ඥාතියෝ මිත්‍ර මිත්‍රාදීව සිහිපත් කරලා ඒ අයටත් මේ කාල වලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කර උතුම් පිරිස දිහා බලලා හිත පහදව ගන්න. ඒ හිත පහදවාගෙන යම් යමක් මිත්‍රාණේ කිනෝන දුක දෙකිනෝන ගේ අපිට විතර සුගත මුද වෙන්න කියන්නේ. කොහොමද පින්වතුනි මේ සද්ධර්මයේ දේශන කාලෙක ඒ සද්ධර්මයේ අහන්නේ නැතුව දහවල් වෙන කර කර ඉඳලා අද දැන් ඉතින් අභාවී තනවල ඉන්නවා ගිහින්. ඉතින් දැන්වත් තේරිලා නම් ඒව මේ පින් අනුමෝදන් වෙන්න හරි මේ සතුට වෙන්න හරි පුළුවන් ක්‍රමයක් තියෙනවනම් අන්න ඒ සතුට වෙන වාරයක් ගන්න එතනින් ඉඳලා සුබිද මුද වෙන්න පුළුවන්. ඉතින් යම් අවස්ථාවක සුබිද තත්ත්වයක් උදා කරගත්තා නම් එතනින් එහාට යා දහම් මහලේ වෙලා මේ මාර්ගඵල ලබන්න පුළුවන් නිසා තමයි එයාට එන්න කියලා කියන්නේ. ඉතින් ඔබ මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සියලු දෙනාම හිතින් ඒ දෙවියන් මේ තමගේ ඥාතිවරුන්ට ආරාධනා කරද්ද මේ ස්ථානයේ දෙවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං සංඝමොක්ඛදං ධම්මසවන කාලෝ අයං වදන්තං ධම්මසවන කාලෝ අයං වදන්තං ධම්මසවන කාලෝ අයං ඔබ සියලු දෙනාම පළමු කොට සිහිපත් කරගන්න අනාදිමත් සංසාරකින් දරන ගමනේදී රාගයෙන් දේශයෙන් මෝහයෙන් මත් වෙලා තමන්ව මුදුන්පත් කරගන්න යද්දී මම මුදුනාලේත කටයුතු කරන වෙලාවේදී ඒ උත්තම ආර්යයන් වහන්සේලාට නිගාවක් කළා නම් නින්දාවක් දීලාවක් හිංසාවක් කළා නම් ආගේ අවස්ථා සිහිපත් කරගෙන ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න මේ සද්ධර්ම අවබෝධය සඳහා ඒ උතුම් ආර්යයන් වහන්සේලා මා කමා කරන සේක්වා කියලා අධිෂ්ඨාන කරන්නේ උතුමයන් වහන්සේලා කමා කර ගැනීම සඳහා. ඒ වගේම පින්වතුනි අධිෂ්ඨාන කරන්නේ අද මේ ධම්ම සභා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් කොහොම හරි මම උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටලව යම් කෙනෙක් සෝතාපන්න ඵලයේ පිහිටා ඉන්නවා නම් ඒ මාර්ගඵලය ලොක සම්පදා කර ගන්නවා කියලා දැන් මේ අධිෂ්ඨාන කරගෙන සද්ධර්මය ශ්‍රවණය කරන සෝදානම් වෙන සියලු දෙනා අපි මේ මනුෂ්‍ය ලෝකේ ආපු කාරණාවක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා දෙන්නේ ඔක පොඩි කාලේ. අපි පොඩි කාලෙත් ඔක සිද්ධ වුණා. ඒ තමයි අපි පොඩි කාලේ හිටපු මිනිස්සු ගිනිගෙඩි ගිනලා හිටියේ. මොකද මේ සාර වූ සද්ධර්මයේ යම් ප්‍රමාණයකට වැළලීලා තියෙනවා. එතකොට තියෙනවානේ අපි ඉපදෙලා යන්න ආව මේ ගමනේදී හැමෝම අපිට දුන්න ගිනිගෙඩියක් ඉගෙන ගනින් කියලා. එතකොට මේ ගිනිගෙඩිය කාලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ දෙන්න ඇදී කහ හදන්න පන් කියලා ගිනිගෙඩිය. ඊට පස්සේ දෙන්න ඇදී ළමයි හදපන් කියලා ගිනිගෙඩිය. දැන් ඔබට අවුරුදු 60ක් විතර වෙනවා. දැන් මුණුබුරුත් බල බල ඉන්න. ඔන්නයි කාර්තාවේ තමයි තියෙන්නේ නුනේ. දැන් ඔබගේ ආච්චිට උනේ ඔය ටික නෙමෙයි. ඔබගේ අම්මට උනේ ඔය ටික නෙමෙයි. ආච්චිගේ තාත්තා අම්මල තාත්තා උනේ ඔය ටික නෙමෙයි. ඔන්න ඔය ගැන තියෙන්නේ අපි පොඩ්ඩක් දිහි කරලා බලන්න ඕනේ. මොකද දැන් අපේ ඔළුව සුද්ධ වෙලා තියෙනවා. අපේ බ්‍රේන් වොෂ් වෙලා තියෙනවා. මනුස්ස ජීවිතයක් හම්බුණා නම් අපි ඉගෙන ගන්න ඕනේ. මොනවද ඉගෙන ගන්න ඕනේ කියන තැනටත් දැන් වැහලා ඉවරයි අපි. මනුස්ස ජීවිතයක් හම්බුණා නම් අපි ඉගෙන ගන්න ඕනේ මොනවද? විද්‍යාව ඉගෙන ගන්න ඕනේ, ගණිතය ඉගෙන ගන්න ඕනේ. ඔයාලදී වශයෙන් සිලබස් එකකුත් ඔළුවට වැහලා ඉවරයි. දැන් ඒකවල ඉගෙනීම කියලා කියන්නේ තනි කරම ඔය කියන සිලබස් එක. එහෙනම් 10 වසර ළමයෙක් මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා ඇහුවොත් එහෙනම් දැන් ලෝකයා සම්මත කරගෙන ඉන්නවා ඒක දෙයක්. හැබැයි 10 වසර ළමයෙකුට ඕනේ වුණොත් එහෙම කම්බල් වැඩ ඉගෙන ගන්න. ඒකද දැන් කාලේ නැහැ. ඒකට දෙන්නේ නැහැ ඉතින්. ඇයි ඒ? ලෝක සම්මතයෙන් තීරණය කළා දිනවා කම්බල් වැඩ නෙමෙයි කරන්න ඕනේ. දැන් අර සිලබස් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට දැන් මේ ලෝකයා යන පැත්තට තමයි යන්නේ. නමුත් මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ලෝකයා යන පැත්ත මොකක්ද කියලා ඔබ මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. මේ ලෝකයා යන පැත්තට යනකොට තියෙන්නේ තනිකරම සතර අපායේ යොමු වෙච්ච කිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඔය ගිනිගෙඩි කකා ගිනිගෙඩි කකා ඔබත් හොඳට ඉගෙන ගන්න ඇති මෙතන ඉන්න කිරිස ඇති බොහෝම හොඳට ඉගෙන ගන්න. ඒ ඉගෙනීම පාවිච්චි කරගෙන විශාල වශයෙන් සල්ලි හම්බ කරගෙන ඒ කටයුතු කරන කිරිසක් තියෙන්නේ. ඒක බොහෝම හොඳයි එහෙම කරගත්ත එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තියෙන්නේ ඔබ මේ දඟලන්නේ ඔක්කොම කරන්නේ අවුරුදු 60ක් ජීවත් වෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අවුරුදු 60ක් ජීවත් වෙන්න කරපු දහබල වැඩ නිසා තියෙන අනාදිමත් සංසාරේ කියලා මේ සංසාරයක් කෙලවර නැතුව මේ ඉස්සරහට ආත්ම කල්ප ගණන් මහ දුක් විඳින සිද්ධ වෙනවා. මේ මිනිස්සෙන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ තරම්ම මුලාවකට වැහලා මේ මිනිස්සු ඉන්නේ. ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මහ මුලා දෘෂ්ටියකින් නිරන්තරයෙන්ම කරන්නේ මොකද්ද? පුළුවන් තරම් අවල සාධාරණ කර කර ගමන්නේ තමන් බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න දැඩි අරගලයේ ඉඳලා. පොඩි කාලේ ඉඳලම පුරුදු කරලා තියෙන ඔන්න ඕක. අම්මේ තාත්තේ පොඩි කාලේ ඔබ දරුවාට කියන්නේ අනේ පොතේ ලස්සන ජීවත් වෙන ඔබ හොඳ මිනිසෙක් ගන්න හැමෝටම උදව් කරපන් උඹෙන් කාටවත් කරදරයක් වෙන්න දෙන්න එපා. ඕවා නෙමෙයි කියන්නේ. අකුරු කියවනකොට මුලින්ම කියවන්නේ මොකද්ද? අකුරු ටිකක් කියවනවා කොහොම හරි කරලා. අකුරු කියවන්න කලින් දැන් අනුස්කම වේදයක් තියෙනවා. දොස්තරලා ඉංජිනේරු වෙන වෙලාව බල්ලින් වෙලා ළමයව තිසේරියන් සැට්කම කරලා එළියට ගන්න. ඒ තරම් මිත්‍යා දෘෂ්ටික මට්ටමට ඉන්දියාවේ නම් ගොඩාක් ඕක තියෙනවා. ලංකාවෙත් දැන් බිහිවෙමින් පවතිනවා. තාත්තා තමයි වෙලාව හදලා කියලා ගෙනත් දෙන්නේ. මෙන්න මේ වෙලාවට ડોක්ටර් මේක ගන්න මෙන්න ලක්ෂ දෙකක්. ඉතින් අර ළමයව එළියට ගන්නවා යර වෙලාවට. මොකද මේ වෙලාව කියන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කෙනෙක් වෙලාවක් කියලා. ඉතින් ඔන්න ඔය මට්ටම යනකම් තියෙන්නේ මේ ලෝකේ මා විශාල වශයෙන් විනාශ වෙලා ඉවරයි. ඉතින් මේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත කිරිස ඔය ලෝකේ කඩා ගන්න බලාගෙනමයි ඉන්නේ. ඒ ලෝකේ කඩා ගන්න තියෙන්නේ ඔබගේ ඇහිං වැක්කිරන කඳුළු සල්ලි නම් ඔබව මැරගනොත් අඬනවා මේ මිනිස්සු. ඒක තමයි විදි. ඉතින් යම් කිසි ඔබ ඔබ ගාව යාළුවෙක් එහෙම ඉන්නවා නම් තියෙන්නේ පෘථග්ජන තත්ත්වය. ඒ කියන්නේ මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටියක එහෙම ඉන්නවනේ. ආන්න ඒකෙන් බොහෝ පරිස්සම් වෙලා කටයුතු කරන්න. ඒකට හේතුව තමයි ඒකට වාසියක් වෙන ඕනෙම වෙලාවක ඔබගේ ජීවිතේ උනත් පාවලා දෙන්න ඒක ලෑස්ති. ඒ හැටි මොකද තියෙන්නේ ඔය ලෝකේ සාරයි කියලා අල්ලගත්ත අය විකෘති වූ ක්‍රියා කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ. විකෘති වූ ක්‍රියා කියලා කියන්නේ පාපී ක්‍රියා කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ. හරි යමදී පාප දහම් කරයි. ඇයි ඒ තමන්ගේ අවස්ථාව මුදුන්පත් කරගන්න ලෝකේ සාරයි කියලා උලා දෘෂ්ටියට වැහෙන කියලා කියන්නේ මොනවා හරි ලබන්න කියලා බස ඒක කොහොම හරි මට ඕනේ කියන්නේ. ඉතින් ගොඩාක් වටිනවද? දැන් මම නිවන සාරයි කියලා මං හිතන් ඉන්නේ. එහෙනම් මම මොනව කරන්නේ කියලා මං නිවන් දකින්නේ හද? කොහෙද කියත් මට ඕනේ නිවන් දකින්න. ඇයි ඒ මම නිවන සාරයි නිවන නාථයි කියලා හිතාගෙන ඉන්න නිසා. එහෙනම් ලෝකේ සාරයි කියලා හිතාගෙන ඉන්න නම් කවුරු හරි ඒකෙනත් කොහොමම තමයි. කිසි වෙනසක් නැහැ. එතන මම නිවන් දකින්න ඡන්දයක් තියෙනවා ලෝකේ සාරයන් කියන අල්ලගත්ත කෙනා ලෝකේ කෑලි කඩා ගන්න ලොකු ඡන්දකින් ඉන්නේ. ඉතින් මේ ඡන්දේ මුදුන්පත් කරගන්න තමයි හැම මොහොතකම උත්සාහ කරන්නේ. ඉතින් ඔය දෙයට කියනවා අපි මොකද මිත්‍යා දෘෂ්ටිය කියලා. දසවත්වක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ දසවත්වක මිත්‍යා දෘෂ්ටිය තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. ඒක නම් ඒකාන්තයෙන්ම පගත වෙනවා. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටිය ඒකාන්තයෙන්ම අපන්න තේරෙන්නේ කියන්න බෑ. නමුත් 99%ක් විතර අපාගත වෙන තමයි නියමයි. ඉතින් උදාහරණ උපමා උපමේය වලින් ඔබ දැනගන්න ඕනේ තථාගතයන් වහන්සේ කියපු දේවල් වලට අනුව ඔබ කොහෙද යන්නේ කියලා. මනුස්ස ආත්මයක් ලැබෙන එක කන කැප් දැවා වී සිදුරින් අහස දකින්නවා වගේ කියලා කිව්වා. ඉතින් ඕකගේ බොහොම පොඩියට ගන්නවා. හැබැයි බුදු පිළිමයක් දැක්කම වහන්සේ නැගිටගෙන දන ගාගෙන බඩ ගාගෙන වඳින්න කියන වචනේ පිළිබඳ ලොකු වේට් එකක් නෑ. ඒ කියන දේ ගැන කිසිම හැඟීමක් නෑ. මොකද බුදුහාඳුරෝ කිව්වේ කියලා. හැමෝම ওই කතාව අහලා තියෙනව නේද? කන කැස්බා වැවී සිදුරින් අහස දකින්නවා වගේ තරම් අමාරු කර්තව්‍යයක් කියලා මනුෂ්‍ය ජීවිතයක් ගන්න. දැන් මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනකම මොකක්ද? Eating, drinking, sleeping and having sex. ඒ කියන්නේ කනවා බොනවා නිදා ගන්නවා සහකාරියක් හොයා ගන්නවා ලිංගික සංසේවනයේ සඳහා. ඔය කියන කරුණු ටික මේකෙතර ඉන්න බල්ලත් ගන්නවා නේද? මේකෙතර ඉන්න බල්ලත් ඔය ටික ගන්නවා නම් මේකෙතර ඉන්න මිනිස්සුත් ඔය ටික කරොත් මොකද වෙන්නේ? එහා ගෙදර ඉන්න මිනිස්සුත් ඔය ටික කරොත් මොකද වෙන්නේ? මෙතන ඉන්න ඔබත් ඔය ටික කරොත් මොකද වෙන්නේ? දැන් නිකම්ම හිතලා බලන්න මං කියපුව ගන්න. මේකෙතර ඉන්න අය ඒවා කරන්නේ නැහැ. මේකෙතර ඉන්න අය බොහොම ධර්මදරයි. උදාහරණයකට කියන්නේ මේ. නිකම්ම හිතලා බලන්න බල්ලයි ඔබයි අතර තියෙන වෙනස මොකක්ද කියේ? ඔබට දැන් අවුරුදු 40ක් විතර වෙනවනම් බල්ලෙකුට වඩා එහා දෙයක් කරපු දෙයක් ගැන නිකන් හිතලා බලන්න. එකෙනි බල්ලන්ටත් ඕනේ දෙයක් කරන්න පුළුවන්. බල්ලන්ට කරන්න බැරි එක දෙයක් තියෙනවා. බල්ලන්ට කරන්න බැරි එකම එක දේ තමයි නිවන් දකින්නේ. තිරිසන් සතෙකුට කරන්න බැරි එකම එක දේ තමයි දෙකෙනි මනුස්සයෙකුට නිවන් දකින්නේ. ඔබ කියන්නේ තිරිසන් සත්තුන්ට ඉගෙන ගන්න බැහැ. ඉගෙන ගන්නේ මොකටද? ඇයි ඉගෙන ගන්නේ? රස්සාවක් කරන්න. ඇයි රස්සාවක් කරන්නේ? කන්න ටිකක් හොයාගන්න. ඉතින් ඔය රූට් එකේම ඉන්න ඕනේ. කන්න ටිකක් හොයාගන්න. ඔය සතේ කෙනෙකුට දැන් කරලා පෙන්න මරාගත්ත කෑවා. බල්ල කරන්න පූස කර මීය ගියා දක්ගල පැන ගැනවා. ඉතින් ඔබ රස්සාව කරනවාගේ ඒකුණුත් ඔය පොඩි පොඩි දෙයක් කරලා තක්ගල කඩටිය හොක්කගන්න. ඔබ උදේ ඉඳලා උදේ යටි ඉඳලා හවස පහ වෙනකම් වැඩ කරලා කන්න ටිකක් හොයා ගන්නවා. උන් මේ තක්ගල පැන නැහැ ටික හොයාගත්ත ඒක කෑවා එදා වෙන කරා නිකන් හිටියා. ඉතින් ඔබ තමයි දබාවේ. ඉතින් කාමසුඛදී ඉන්නේ කවුද කියලා ඔබ හිතා ගන්න. අද මනුස්ස ලෝකේ කියන එක තේරුම් ගන්න තිරිසන් අපායටත් පල්ලෙහාට වැටෙමින් බවතියි. ඒ තරම් මිනිස්සු දුක් විඳිනවා අධික මානෙ නිසා. ඒ අධික මානෙ නිසා තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. සමාජයක් හදා ගන්නවා මේ සමාජයේ ඉන්නවා මාන්න අධික මිනිස්සු. එහෙනම් මේ සමාජයේ හොඳයි කියලා හිතාගෙන මේ සමාජයේ ඉන්න නම් මොකද කරන්න ඕනේ? ඒගොල්ලන්ට අනුගත වෙලා ඉන්න ඕනේ. එහෙනම් ඒගොල්ලෝ තට්ටු පහල ගයක් හදුවොත් එහෙම අනිත් හැමෝම තට්ටු පහල ගයක් හදා ගන්නවා. ණය වෙලා හරි තට්ටු පහල ගයක් හදාගෙන උදේ ඉඳලා රෑ වෙනකම් මෝගේජ් එක ගෙවනවා ඊට පස්සේ. බැංකු ලෝන් එක ගෙවනවා. බැංකු ලෝන් එක ගෙවලා ගෙවලා ගෙවලා නැති දෙන මැරිලා යනවා. අර බඩට ආපු ණයකාරයෝ ටික බොහෝම වැදගිලා ඉන්නවා ඊට පස්සේ. ඊළඟ දහමක් කරන්න උගන්නලා නැහැ. ඒක නිසා ඉතින් අර නාගි කිරීතිව දෙන්න මොකද කරන්නේ? ඔය අසුචි වලේ නැහැ අසුචි කකා ඔහේ ජීවත් වෙනවා. ඔය ඕක ගෙවෙනකම්. ඊළඟ අනුමෝදන් කරන විදිහක් දන්නේ නැහැ. දැන් පින් අනුමෝදන් කරනොත් මිනිස්සු දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔබ පින් දීලා මට කියන්න මේ සුගතිකාම වේවිද කියලා කවුද? පින් දෙනවා හොගත්ත මිනිස්සු. සුගතිකාමී කරගන්න බෑ. හේතුව මොකද්ද? පෙරේතයන්ට හේතු නැහැ, දිනේ කාටත් හේතු නැහැ. හේතු තියෙනවල තියෙනවද? මොකද පින දෙන්නේ දෙන්නේ? දෙන්නේ ප්‍රත්‍යය. අපි පින් දෙනවා කියලා වචනෙන් කතා කරලා පින කියන එක දෙන්නේ නැහැ කාටවත්. දෙන්නේ මොකද්ද? ප්‍රත්‍යය. ඔබ අහලා තියෙනව නේද ප්‍රත්‍ය අනුමෝදන් කරනවා කියලා. දාන පුණ්‍ය ක්‍රියාවල මොකද්ද පින් දෙන්නේ තියෙන්නේ? දානන් සීලංච භාවනා පත්තිපත්තාන මොදන. එහෙනම් ප්‍රත්‍ය දෙනවා ප්‍රත්‍ය අනුමෝදන් වෙනවා. එහෙනම් ප්‍රත්‍යයි දෙන්නේ ප්‍රත්‍යයි අනුමෝදන් වෙන්නේ. පින් දෙන්න බෑ කාටවත්. පින කියලා කියන්නේ පින් දෙන්නේ ඵලය. ප්‍රත්‍යයට හේතු එකතු වුණාම තමයි ඵලය හැදෙන්නේ. ප්‍රත්‍යයට හේතු එකතු වෙන්න ඕන. හේතු හයක් තියෙනවා මේ ලෝකේ. ඒ හේතු හය තමයි ලෝභ ද්වේෂ මෝහ සහ අලෝභ ද්වේෂ මෝහ. එහෙනම් ওই හයෙන් එකක් දෙකක් තුනක් ආදී වශයෙන් එකතු වෙලා තමයි පින කියන එක හෝ පව කියන එක නිර්මාණය වෙන්නේ. ඔබ දෙන්නේ ප්‍රත්‍යය. ඔබ ගෙදර දානයක් දීලා හාමුදුරුවන්ට එක තරහ වෙලා හිටපු මිනිසෙකුට ඔබ දානයක් මේ මිනිහා මැරිලා ගිහිල්ලා ඒක වෙනුවෙන් දානයක් දෙනවා භික්ෂුන් වහන්සේලා වඩම්බලා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? අපි මෙහෙම දෙයක් කළා මේක දැකලා ඔබත් හිත පහදවා ගන්න කියලා ඒක විහිදුවනවා ඒ අයට. ඒක විහිදුවද්දී මොකද මේ අයට අරමුණු වෙනවා මේ කියන දේ. ඒ අරමුණු වෙනකොට ඔබ දුන්නේ ප්‍රත්‍යක් පින් නෙමෙයි දුන්නේ. පින් දෙන්න බෑනේ, පින් කියන්නේ ඵලය. ඵලය දෙන්න බෑ තේකෙන්නේ. මේ ඒකට අදාළ ප්‍රත්‍ය විතරයි දෙන්න පුළුවන්. එහෙනම් ඔබ මෙහෙම දෙයක් කළා කියලා විහිදුවනවා. ඔබ මෙහෙම දෙයක් කළා කියලා විහිදුවනකොට ඒක ගාව තියෙනවනම් අලෝභ, අදේශ, අමෝහ හැංගී. අන්න පින් ඵලය උපදිනව එතන. ඒ වෙලාවට තියෙන ලෝභ, දේශ, මෝහ හැංගීම් නම් පව් ඵලය උපදිනවා. පව් ඵලය උපදිනවා කියලා කියන්නේ ඒක ඉඳ තත්ත්වෙල ඵලයක් වැටෙනවා. එහෙනම් දැන් ඔබට පුළුවන් දෙයක් නේද? ඔබගේ අම්මව සුගතිගාමි කරන්න පින් දීලා. ඔබනේ ඉතින් වශයෙන්ම කියන්න පුළුවන් ද ඔබ දීපු පින අරගෙන ඔබගේ අම්මා හෝ තාත්තා හෝ ආච්චි හෝ ආතෝ සුගතිගාමි වෙයි කියලා. ඔය පින් දෙනවා කියන දැන් තාප නිසා තමයි ඔය මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. පින් නෙමෙයි දෙන්නේ, ප්‍රත්‍ය දෙන්නේ. හොඳට තේරුම් ගන්න මේක. දැන් මං කියනේම නෙමෙයිනේ පත්තිපත් අනුමෝදනා කියලා ඔබම නේ අහලා තියෙන්නේ. තථාගත දහම එහෙම නේ තියෙන්නේ. කට වචනේට පින් දෙනවා කියලා කියනවා. පින් දෙන්න බෑ. පින් නෙමෙයි දෙන්නේ, ප්‍රත්‍ය දෙන්නේ. ඒ අයව සිහිපත් කරලා මේක විහිදුවනවා. මේ එයාව සිහිපත් කරලා විහිදුවනකොට තින්මුදනේ පින්ඵලය කියන එක උපදිනවා ඒ අයගේ තුල. අන්න එතකොට තමයි ඒ අය සුගත මොහොතේ වෙන්නේ. මොකද අනුමෝදන් වෙනවා කියලා කියන්නේ අනුර සතුටටපත් වෙනවා. ඉතින් ඕන එකක් අනුර සතුටටපත් වෙන්න පුළුවන් කෙනෙකුට. දැන් මේව ගන්නකෝ උදාහරණයක්. කවුරු හරි කෙනෙක් රුවන්වැලි සෑය ගාව හත් දවසක් සිල් සමාදන් වෙනවා. හත් දවසක් සිල් සමාදන් වෙලා එයා ගෙදර ඇවිල්ලා ගෙදර ඉන්න කෙනෙකුට කියනවා මම රුවන්වැලි සෑයගාව හත් දවසක් තිල් සමාදන් වුණා කියලා. දැන් ඕක අහගෙන ඉන්න කෙනාට දැන් ඕක අනුමෝදන් වෙන්න පුළුවන්. අලෝභ, අදේශ, අමෝහ හැඟීමකින් නම් ඒක අහගත්තේ. අන්න ඒ තුන අර ඒ පුද්ගලයා තුල පින කියන එක මතුවලා එනවා. පින කියන්නේ ඵලය. එහෙම යන්න එතකොට තමයි පින්නදෙන එයා ඒකට අනුසහගත වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකේ කියන්නේ මෙතන. අනේ මොන්ට පිස්සු මේ හොඳට හම්බ කරලා කාලා බීලා ඉන්නේ නැතුව මුන් මේ රුවන්වැලි සෑ මේ ටයිට් එක ගාව මේ මේවා කරන විකාර කියලා එහෙම ඉතින් ඉන්න කෙනෙක් හිටියා නම්. අන්න යාට ඔබ කියපු ගමන් ඒකට හිතෙන්නේ මොකද්ද? මුන්ට පිස්සු කියලා. එහෙනම් මුන්ට පිස්සු කියලා හිතුණා කියන්නේ මොකද්ද? ඒක පව තමයි අනුමෝදන් වෙන්නේ. එහෙනම් පාප කියන කොටස එයාතුල ඉපදුනා. පාප ඵලය. එහෙනම් දැන් ලේසියෙන් හිතන්න එපා මැරිලා ගිහිල්ලා අපිට පින් දෙන්නවම පින් එහෙම ගන්න පුළුවන් කියලා. එනනම් හාමුදුරුවොත් එක තරහගෙන ඉන්නම් මැරිලා ඉන්නේ. හාමුදුරුවන්ට දානයක් දීලා ඔබ කියනවා අනේ අපි මේ භික්ෂුන් වහන්සේලා උදෙසා දානයක් දුන්නා. එතකොට ඒක හිතේ ඇති වෙන්නේ මොකද? තුනොද කි. මොකද ඔය කොල්ල දෙන්නේ? ඇයි තරහින් ඉන්නේ? දැන් එහෙනම් කියන්න අනුමෝදන් වෙන්න පුළුවන්ද? නෑ. ඉන්න තත්ෙන් තවත් පල්ලෙහාට වැටෙනවා ඊට පස්සේ. එහෙනම් දැන් මැරිලවත් ගැලවීමක් තියනවද? ඔබ කොච්චර අනාථ වෙලාද කියලා ඔබ දන්නේ නැහැ දෙන්නේ. අනාථෙන් අනාථයට වැහැලා තියෙන්නේ. මේකෙන් ගොඩ යන්න මේ සම්බුද්ධ සාසනය ආයි වැළලෙන්න ඉන්න කලින්. මහා උජාරුවෙන් ඉඳලා හරියන්නේ නැහැ. තට්ටු පහක 10 ගෙවල් දෙමුණක් වැඩක් නැහැ. ඒක මහත්තයෙක් ඇවිල්ලා මට කියනවා. මම මේ ඔක්කොම නිදහස් වෙන්නේ. මගේ සියලු ව්‍යාපාර දරුවන්ට බාර දෙනවා කියලා. බලකෝ අනේ මහත්තයෙක්. ඔබ ඔය කියපු කතාවේම තියෙනවා නේද? ඔබ මහා අනන්ත දුකක් වින්දායි කියලා ඔය ව්‍යාපාර නිසා. එන අනන්ත දුකක් ව්‍යාපාර වේ නිසා වින්දන. ඔය ටික දරුවන්ට බාර දීලා කරන්නේ මහා විපතක් නේද දරුවන්ට? දැන් ඔබ නිදහස් වෙනවා කියලා කියන්නේ ඔය බලෙන් ඔබ නිදහස් වෙනවා නේද? එහෙනම් ඔබ ආදරය කරන දරුවගේ ඔළුව උඩින් ගල තියලා ඔබ නිදහස් වෙනවා කියන්නේ ඔබ මොන තාත්තෙක්ද? ඔබ තියන හතුරගේ ඔළුව උඩ නේද? ඔබ කවුරු හරි කියනවා මේ ලොකු විශාල ගලක් කසයක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් කියනවා මේ ගල ඔළුව උඩ තියන් හිටහන් කියලා. දැන් කසයක් අතේ තියාගෙන බිම දැම්මොත් එම කසෙන් තලන හොගාලා. දැන් ඉතින් අමාරුවෙන් හරි මේක ඔළුව උඩ තියාගෙන ඉන්නවා දැන්. ඊට පස්සේ හතුරව කියනවා ඉස්සරහට. මිතුරව කියනවා දරුවව කියනවා ඉස්සරහට. දැන් කියනවා උඹට නිදහස වෙන්න ඕන නම් තියාන කාගෙන් ඔළුව උඩ. ඔබ කාගෙන් ඔළුව උඩ ඕක තියන්නේ. ඔබට නිදහස් වෙන්න ඕනි කියලා කියන්නේ පින්වතුනි ඒක නිසා පීඩාවට පත් වෙලා හිටියා කියන එක නේද? නැත්නම් නිදහස කියන වචනේ පාවිච්චි කරනවා. දැන් මම මේ වෙන නිදහස නේද? ඔබටත් ඕක හිතිලා ඇතිද? අනේ මගේ ව්‍යාපාරේ තියෙන මම මේ වෙන නිදහස වෙන්න ඕනි. නිදහස වෙනකොට මොකන්ද අර තඩි ගල් ගෙඩි අරගෙන තමයි අහිංසක කොළු පෙට්ටියක උළුඩින් තියන ඌ චොප් වෙලා යන්නේ එතනම. ඌගේ ජීවිතේ අවුරුදු 60ක් නාස්ති කරනවා. ඊට පස්සේ කීයකේ තරුණට පස්සේ පන්දරගෙන වැඩ ඉවර වෙලා ඔය බෝධි පූජාව පොහොත්තරි පූජාව තියෙන මැරිලා යනවා. හොඳ වෙලාවට තියෙනතුනි කරුණා සාසනය කියන එක හඳුනලා දුන්නේ බුදුහාඳුරෝ. නැත්නම් එහෙම යන්නේ නමක් නැති වෙන කොහොමද? ඉතින් මම ඔබට කියන්නේ මේ තරුණ කාලේ මේ තාම මේ කේක් කළු ඉන්නේ. ඔබට පිරිසගේ ඔය මුලාවේ වැටෙන්න එපා. ඔය මුලාවේ වැන්නොත් අමු පෙරේතෙක් වෙලා උපදීන්නේ ආයි කතා දෙකක් නැහැ. ඇයි හිරි හැල්ල යනවා මේ උන් අසෝචි කරනවා දකින්නකොට. ඌරන්ට එහා තුවාල කුරුල් එව කරනවා දකින්නකොට. අර පොඩි හේගුණ අයිස්ක්‍රීම් එකක් අහුණා වගේ තමයි. දී ඔබට මේක අත මේ වැඩේ කරන්න බැරි නම් දැම්මම පටන් ගන්න තුවාල කුරුල් එව කරන්න. එතකොට පින්වදින ඔබ පුරුද්දට ගිහිල්ලා ඒ එහෙදි අමාරු නෑ ඔබ කා ගන්න. නැත්තම් සමහරු බඩ කියන්නේ. කල් මේ අවුරුදු ගානකින් කාපු නැති පෙරේතයෝ ඉන්නවා. අවුරුදු ගානකින් කාලා නැති හේතුව තමයි මේ අසුචි ගන්න කැමතිනේ. හැබැයි උරුමෙට ඇවිල්ලා තියෙන්නේ අසුචි ගන්නම තමයි. ඇයි අසුචි වැඩ කළා? සුචි කියලා කියන්නේ චිත්තයට සුවදායි. එහෙනම් චිත්තයට සුවදායි වැඩ නෙමෙයි කලේ. මිනිසුන්ගේ හිත් පාර මිනිසුන්ගේ හිත් නසන්න, මිනිසුන්ගේ හිත් මුලාවටපත් කරන්න දුරාචාරයට යොමු කරන වැඩ පිළිවෙලක් තමයි කරගෙන ඉන්නේ. ඒක නිසා මොකද මේ අසුචි වැඩ කරපු නිසා අසුචි කර දැන තමයි ඉන්න දැන් තියෙන්නේ. බලන් ඉන්නේ කොයි වෙලේ අසුචි ගන්නද කියලා තමයි ඒකට. අසුචි හිතවීම තමයි කටයුතු කරන්නේ. එහෙනම් අසුචි ආහාර ගත්ත දැන් ඉඳලා. ඒක නිසා අසුචි දිනේ දැන් තමයි ගිහිල්ලා උපදින්නේ. ඉතින් ඝූට කාදක ප්‍රේත යෝනි වල තමයි වැඩි හරියක් ගිහිල්ලා උපදින්නේ. ඉතින් ලේදි පහඳ වැඩක් නෙමෙයි. ඒකයි මම කියන්නේ ඔය කළු කෙස් තියෙන වෙලාවේ මේක කරගන්න. සුදු කෙස් තියෙනවානේ බෑ කියලා කියනෝ නෙමෙයි ඉන්නේ. සුදු කෙස් සීල කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න. අම්මේ තාත්තේ. ඔබ අද තාම පෙනෙන්නේ නැතුව ජීවත් වෙනවද කොහොම සතුටින්? එහෙනම් ඒක නා එහෙම නෑ කියනවනම් ඔබට දෙපාරක් හිතන්න තියෙනව නේද? විශේෂයෙන් මම මේ තරුණ තරුණියන්ට කියන්නේ. ඔබගේ අම්මා තාත්තගෙන් අහන්න ඔබ තාම පෙනෙනවද නැද්ද කියලා. අනන්ත අප්‍රමාණ පෙළීමකින් ජීවත් වෙන නම් තමන්ගේ අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා ගිය පාරම ගත්තොත් එහෙම ඔබටත් ඔය පෙළීමම උරුම වෙනවනේ. ඉතින් මේ භව ගමන කෙනවර කරගන්න පුළුවන් වෙලාවේ මේක කෙනවර කරගන්න. සාසනේ නැගිනවා. මහරහතන් වහන්සේලා බිහි වෙනවා. උන්වහන්සේලා පිළිවන් පානවා ධාතුන් වහන්සේලා බව ඉතුරු වෙන්න. අදිස්ථාන කරලා. එන අරහතුන් වහන්සේ ලෝකේ නැහැ කියන්න බෑ. අරිහතුන් වහන්සේලා ඕන ගමන් ලෝකේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා සමාජගත වීමක් නැති එක විතරයි තියෙන්නේ. හැබැයි ඉදිරියේදී සමාජගත වෙන මහා උත්තරේ ලෝකෙට පහළ වෙනවා. තම අවුරුදු 10ක් වගේ යනකොට ඉරිදීන් යන පුළුවන් උත්තරේ පහළ වෙනවා. හැබැයි පහළ වෙන්නේ දෙවෙනි ඔබ අතරේ. බයිසිකල් රේස් එකක් යනකොට පිටිපස්සෙන් යන එක බයිසිකල් කාර් එකක් පිටිපස්සෙන් යන මෝටර් සයිකල් 100ක් විතර. ඔය ඔක්කොම යන්නේ අර පිටිපස්සේ යන හැමෝම චිය කර කර යන වරකට. හැබැයි ඔකෙන් දිනන්නේ කවුරු විතරද? කවුරු විතරද දිනන්නේ? බයිසිකලේ පදින පොල්ල විතරයි දිනන්නේ. අනිත් ඒවා දිනන්නේ නැහැ. ඒව නිකන් කාර්යනාන්ති කරගත්ත විතරයි. මේ මහරහතුන් වහන්සේලා බිහි වෙනවා කියන කෙනෙකුට සාදු ප්‍යාර කෑ ගහනවා. හොඳයි ඒක. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ. නැත්තර බයිසිකල් රේසින් එක පිටිපස්සෙන් යන මොටර්සයිකල් කාර්ය වගේ ඉන්නේ. ඒකද මහදාතුන් වහන්සේලා බිහි වෙනෝනේ මේ ධර්මය අහන ඔබතුලින් නිසා. මේ ධර්මයක් අහන්නේ නැති, විනයක් රකින්නේ නැති අය තුලින් බිහි වෙන්නේ නැහැනේ. ධර්මය අහන්න ඕනේ ධර්මතුන් වහන්සේලා බිහි වෙන්නේ. එහෙනම් ඔබතුලින් බිහි වෙන්නේ ඒකට වීර්යය වඩන්නේ. මුලින්ම බින්වදනේ ඔළුවෙන් අයින් කරගන්න කරුණක් තියෙනවා. මහදාතුන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ කියලා ගත්ත මුලා දෘෂ්ටිය. ඒ වගේ ගිනි ගෙඩි දීලා ඉවරයි අපිට. මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිමයා කියලා හිතාගෙන ඉන්නේ. දැන් රහතන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට උන්වහන්සේලා පිළිනවම් පාන ධාතුන් වහන්සේලා ඉදිරි වෙනකොට ඔන්න දැන් කියාගෙන යනවා මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම අවිඥාලාභී උත්තරයා කියලා. ඇයි තාම ඉරිදී පෙන්නුවේ නැහැනේ පහළ වෙච්ච රහතන් වහන්සේලා? ඇත්තනම ඉරිදී පෙන්නුවා. ලෝකෙට ඇවිල්ලා ඉතින් අර මහා ගල් පර්වතයක් මවාගෙන එහෙම මෙහෙට ගියේ නැහැ තමයි මුළු ලෝකෙටම පෙන්නේ. නිතර ආශ්‍රය කරන පිළිසල ඉරිදී පාලා තියෙනවා මහරහතන් වහන්සේලා. මහරහත් අතර පත් වෙන්නේ නැති අයත් ඉන්නවා ඉරිදී තියෙන. අවිඥාලව පොයි. ඒ කාලේ වෙලාවට සමාජගත වෙන්නේ. ඒකයි මම කියන්නේ. ඔය මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න එපා. තථාගත සාධනයකින් නිවන් දකින්න බෑ කියන එක තමයි ඉතින් ලොකුම මිත්‍යා දෘෂ්ටිය පත් වෙන්න පුළුවන්. අධිගම අන්තර්ධානයක් වුණා කියලා හිතාගත්තොත් එහෙම. ඉතින් මේ මොකටද එහෙනම් දැන් බෞද්ධ වෙලා මොන කරන්නේ? අධිගම අන්තර්ධානයක් වෙලා තියෙනවා නම් බුද්ධාගම ක්‍රිස්තියානිගම අතර තියෙන වෙනස කියන්නේ? අධිගමයේ අන්තර්ධානයි නම් ඒ කියන්නේ මාර්ගඵල ලබන්න බැරි නම් බුද්ධාගමයි ක්‍රිස්තියානිගම අතර තියෙන වෙනස මොකක්ද? ඉතින් එහෙනම් දැන් කම නැහැ නේ ඔය ගම්දරව් වල ඉන්නේ පොච්ච මේ වැඩිකලි පොච්චේ ක්‍රිස්තියානි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේ එහෙනම්. ඇයි? ඉතින් නිවන් දකින්න බැරි නම් ඉතින් මේක කියලා විශේෂත්වයක් නැහැ නේ. ඒකයි මේක උතන කියන්නේ. මේක විශේෂත්වයක් තියෙන නිවන් දකින්න පුළුවන් නිසා. ක්‍රිස්තියානි ආගමේ කියන්නේ පාස්ටර් හැවල්. වැරදක් නැහැ. නරක කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඒ කියන කටයුතු කරගත්තට පස්සේ දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. මුස්ලිම් ධර්මෙත් මෙහෙම එකක් තියෙන්නේ. ඉස්ලාම් ධර්මෙත් හින්දු ධර්මයේ තියෙනවා නේව සංඥා නා සංඥා අතර දැනගන් දැන අරූපාවචර ධානය ලබන්න පුළුවන් ක්‍රමයක්. මහා කල්ප 84000 යනකම් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි එතරම් දුකක් තියෙනවා ඇති මොනව කරන්නද? හැබැයි මේ දුකක් එක සංසාර කාලෙ. ඒ දුක බොහොම බොහොම පුංචි දෙයක්. ඒක නිසා එයා හිතන් ඉන්නවා ඒක තමයි කෙලවර කියලා. තථාගතයන් වහන්සේ ලෝකෙට පහල ලගුවා නෑ නෑ ඒක නෙමෙයි ඒක නෙමෙයි හරියන්නේ. ඔය කොතනද කියද්ද දුකයි? එනම් මේ දුකින් කෙලවර කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ කොතනකවත් උප්පත්තියක් ලබන්නේ නැතුව ඉන්න එක. ඉතින් ඔය ක්‍රමවේදයේ ලෝකෙට දේශනා කළේ බුදුහාමුදුරුව අද මේ කරන දික් කර කර ඉන්න නෙමෙයි. ඉතින් ඔබ වැහලා ඉන්නේ මහා ආගාධයකට. මේව හොඳට තේරුම් ගන්න ඕනේ. මම ඒකයි ඉවිදිදී සල්ලි තියෙන කම කියන එක මේ එකම සුසු ගමක්වත් නෙමෙයි මේ වගේ. උගත් කම කියන එක මේවල සුසු ගන්න නෙමෙයි. උගත් මහාචාර්යවරු නැත්නම් මේකට ලෙඩ ඇදේ පණ අදින කුණු දෙවි පැත්ත අන්දභාගය හැදිලා ඇඳවල හැදිලා කුණු දෙවි මැරෙන්න ඇනේ නැද්ද? ඉතින් කොහොම උගත්කම කියන්නේ මොන තරම් ලාමක දෙයක්ද බලන්න. උගත්කමට දොස් කියනවා නෙමෙයි. ඉතින් අපි ඉගෙන ගන්න ඉගෙන ගනි කාලේ මේ රටවල විතරක් නෙමෙයි පිට රටවල ගිහිල්ලා ඉගෙන ගත්තා අපි. ඒකනම් පිට රටවල ඉගෙනුවත් එක්ක මේ කො මොනවද තියෙන්නේ? එතන ඒක නිසා මේ උදේ මේ සද්ධර්මයක් ප්‍රවණය කරද්දී මේකෙන් ඔබ උපරිම ඵලය ගන්න උත්සාහ කරනවා. මම එක වැරදි දෙයක් හරි කිව්වොත් එහෙම ඒක පොයින්ට් අවුට් කරලා පෙන්නන්න. මේක වැරදි. ඔහොම කියන එක වැරදි කියලා. එතකොට මම ඔප්පු කරලා පෙන්නන්න ඒක හරි බව. ඔබට පුළුවන් වුණොත් ඔප්පු කරලා පෙන්නන්න ඔබ මේ පාර යන්න මම මේ පාර යන්න. තම කියනවා අධ්‍යාපනයේ මේ ඉගෙන ගන්නවා කියන එක මොන තරම් ලාමක දෙයක්ද? කෙනෙකු කියනවා නෑ නෑ ඒ කොහොමද ඒ මෙන්න ඉගෙන ගන්න ඕනේ නේද? එතකොට නිරෝගී පවතින්නේ ඔව් කොහොමද? අපි කතා කරන්නේ ලෝකේ පවතින එකක් ගැන නෙමෙයි. අපි කතා කරන්නේ නිවන් දකින එකක් ගැන. ලෝකේ පවතින වැඩ කරන කිසිලෙක් නිවදනේ අන්තිමට දිනන්නේ නෑ පරදීනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔබ ඉන්න අගාධේ ඔබට දෙන්නලා දෙන්නම් මන්ද. හොඳාකාර මතක් කරලා බලන්න බුදුහාමුදුරුවෝ කිව්ව කණ කැත් බෑවා වියදු දරින් අහස දකින්න කතන්දරේ. ඒක කියන්නේ නිවදනේ මනුසත්ත්වයක් ලබන. හැබැයි ওই මනුසත්ත්වයේ ලබන වෙලාවේ බුද්ධ ශාසනයක් තියෙනත් ඕනේ නේද නිවන් දකින්න? මේ ඔබට පෙන්නු කරලා දෙන්නේ ඔබ මොන තරම් වාසනාවන්ත දැනගෙනදී ඉන්නේ කියලා. මේ වෙලාවේ මේක අරිහත්ත්වයට දක්වා අඩුම තරමේ අනාගාමීත්වයක් තාසත්කලේ නැත්නම් ඔබට මනුෂ්‍ය ජීවිතය ලැබුණාට වඩා හොඳයි අර පාරේ යන බල්ලන්ට මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙන එක. ඇයි? ඒ දෙකවල අතර කිසි වෙනසක් නැහැ. අමනාප වෙන්න එපා මං කියන දේ. කියන දේ හරියට කියා ගන්න එපා. තමන්ට මේක හරියට වැටහෙනකන් මම අරිහත්නේ ලබන්න නැත්නම් විනෝනම් කවුරුහරි කනට ගහලා කිව්වට කමන්නේ මට අරිහත්නේ ලවපල් කියලා ගිහිල්ලා. නැත්තම් දෙගුදෙනි මුලාවට පත්තලා ඉඳලා මේ පණ ටික නැහැනොත් එහෙම. ආයි මේ අවස්ථාව උදා වෙන්නේ නැහැ. එහෙනම් කියන්න කන ගැද්ද විනෝදෙන් අහස දකින්නවා කියන එක මම පෙන්වන්න. ඔය හරක් දෙන්නව බඳිනවනේ මේක එක මේ මේ ලීයකින්. ඔය හරක් දෙන්නගේ වේට් එක සම්පූර්ණයෙන් එන්නේ ඒකට. එතකොට මොකද වෙන්නේ? ඔක ටික කාලයක් යනකොට මෙවෙන්නේ ඔක දෙකට ගැලිනවා. ඒක ගැටුණාට පස්සේ මූට්ටු කරලා ඔක දාන්න බෑ. මොකද ලොකු බලයක් හේදෙනවා ඒ ඒ ඒ කියන මේ ලීයට. එතකොට මොකද වෙන්නේ? ඔක දෙකට ගැලිලා යනවා. එහෙනම් ආයෙ හයි කරන්නත් බෑ. එතකොට මොකද වෙන්නේ? ඕක ඉතින් ගොඩියක් මොකද කරන්නේ? එකක් අනිත් පැත්තට වීදි කරනවා. අනික අනිත් පැත්තට වීදි කරලා දානවා. වීදි කරලා අලුත් ලීයක් අරගෙන ඒක හදාගන්න. මැද සිතුරක් තියෙනවා. මැද සිතුරෙන් තමයි හරියට මොකක් කැඩෙන්නේ. දැන් මොකද වෙන්නේ? මහා වැස්සක් අවදාරි වහිනවා. කවදා හරි ඉතින් ඕක මේ ඉවුරට දාලා තියෙන වෙලාවට දරට යන ගෑනු කෙනෙක් ඕක අරගෙන යනවා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් කවදාවත් ඔක එකතු වෙන්නේ නැහැ නේද? දැන් අපි හිතමු දරට අරන් ගියෙත් නැහැ. ගුල්ල ගැහුවෙත් නැහැ, සත්තු ගෑවෙත් නැහැ, මොකුත් නැහැ. එහෙම දැන් තියෙනවා. මහා වැස්සක් වහලා කුඹුර පිටාර ගලන්න ඕනේ. මොකද හේතුව මහා නීරට ඕක වීසිකලේ කුඹුරට නෙමෙයි. දැන් ওই කුඹුර පිටාර ගලලා ඒ පිටාරේ ඔසේ ගිහිල්ලා අර පොඩි ඇලපාරකට එකතු වෙන්න ඕනේ. පොඩි ඇලපාර දිගේ ඕක පල්ලෙහාට යනකොට ටිකක් දිග එකක් අඩි 3-4ක් දිග එක කෑවිලා. දැන් මොකද වෙන්නේ? ඕක හෙටින් තැන් තැන් වල රැඳෙනවා. එහෙනම් තැන් තැන් වල රැඳෙන්නේ එහෙම රැඳෙන්නේ නැතුව මේක යන්න ඕනේ. දැන් ওই දෙකම එකට වේගයෙන් යනවා කියන එකක් නෑ. මොකද එකක් තියෙන එකේ ඉවරක අනික තියෙන්නේ තව ඉවරක. පිටාරේට අහුවෙලා සමාන එකක් විතරක් අහගෙන යනවා. අනිකේමම තියෙනවා. එහෙනම් සම පිටාරේ ඇවිදින්නවා. ඕක හරියටම මේ ගඟ දිගේ ගහගෙන යනකොට ඔය ගඟේ උරුපදිනියෝන් ඉන්නවා. දෙයකින් ගන්න පුළුවන් ඔබ දරට අර යන්න කියලා. තව මොනවාරි උමනාකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගඟපතුලේ ගිලින් යන්න පුළුවන්. ඔබ වතුර උරලා උරලා උරලා උරලා. ඔය මොකුත් නැතුව ඕක ගඟකට එකතු වෙලා ගඟ දිගේ ඔබ ගිහින් ඉවරලා මහ මූදට වැහැලා. ඔය දෙක මහ මූදට මහ මූද මැද්දට යනවා. අවුරුදු 100කට වතාවක් උඩින් කන ගැස්බෑවේ කියනවා. කන ගැස්බෑවේ එක හැක්කනේ උඩ. ඒක මොකද ඔය ඒක උඩේ ඉන වෙලාවට හරියටම ඒ වෙලාවේ හඳත් හොඳට පායන තියෙනවා. ඒක උඩේ ඉන වෙලාවට අර කණු දෙක ඇවිදින්න එකට එකතු වෙලා අර හිල නිර්මාණය වෙනකොට මේක හිල අස්සෙන් දාන ඔළුව. දැන් එහෙනම් කියන්නේ ඕක වෙන්න පුළුවන් සම්භාවිතාව කීයද කියලා. ඕකට බුදුහාමුදුරන්ගේ වචන විශ්වාස නැහැ සිංහතනේ. ඒකයි තියෙන්නේ. ඔබට ආයි හිතෙනවද ඔබට ආයි මනුසද්දවයක් හම්බ වෙයි කියලා. ඉතින් ඔය කියන වචනේ විශ්වාස නම් ඔබට තේරෙයි. ඉතින් ඔබ වෙන්න පුළුවන් දෙයක්ද ඔය කිව්වේ බුදුහාමුදුරුවෝ? එහෙනම් මනුස්ස ජීවිතයක් නැවත ලැබීම බිඳුවට කිට්ටුයි නේද? බිඳුවයි නෙමෙයි. බිඳුවයි කියන්න බෑ. හැබැයි බිඳුවට කිට්ටුයි. එහෙනම් මේ ලැබිච්ච එකෙන් ප්‍රයෝජනේ ගන්න නැතුව ඒකට සාදුනාද දිදී ආදුනාද දිදී ඔය එක එක දේවල් කර කර ඉඳලා අන්තිමට මැරෙන්නේ නැහැ. ඒවට උඩගිනි දෙන්නේ නැහැ ඇති. තමන්ගේ වාසි ප්‍රයෝජන තකා උඩගිනි දෙන අය ඕනේ තරම් ඉන්නවා. තමන්ගේ මං ඒකෙන කිව්වේ ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් ලෝකේ සාරයි කියලා අල්ලගත් එකාල ඔබ ඕම මැරෙනකනොත් අඬවනවා. ආයි කතා දෙකක් නැහැ ඒකේ. ඉතින් ඔබට ওই විදිහට උඩගිනි දෙනවා. ඔබ එමට අහුවෙනවා. හැමෝම නිවන් දකින්න ගියොත් එමේ ලොකු ප්‍රශ්නයක් ලෝකේ අල්ලගත්ත ඇත. ඇයි මුදුන වෙලා ඉන්න බෑ? ඒක නිසා ඔබට නිවන් දකින්න දෙන්නේ නැහැ. ඔබට පාර කපනවා. කවුරු හරි නිවන් දකින්න වද දේශනා කළොත් එහෙම ඒක නාට පාර ගන්නව පුළුවන් තමයි. ඒක තමයි විදිය. ඇත්ත කතා කරන්න දෙන්නේ නැහැ. ඇත්ත කතා කළොත් එහෙම පාර ගන්නවා. ඔබට අපි කතා කරන එකම දේ මොකද්ද? ආ විනන් දහවක් කළා හිතා. නෑ පින් කළාම දිව්‍ය ලෝක යනවා කියලා බුදුහාමුදුරුවෝ කොහොමද කියලා නැහැ. පව් කළාම අපාය යනවා කියලා කියන්නේ නැහැ. යමි කරපු පිනක් පරිසඳුන දිව්‍ය ලෝක යනවා. කරපු පවක් පරිසඳුන අපාය යනවා. ඔච්චරයි. ඔබ පින් 100ක් කරලා තියෙනවා, එක පවක් කරලා තියෙනවා. ඔය පව පරිසඳුන ඔබ ගෙනින්ම අපාය. පින් 100 කරන්න වැඩක් නැහැ. ඒව පරිසඳේ පස්සේ. නමුත් දැන් අපාය ඉන්නේ. එහෙනම් දැන් පින් වල වේර ගන්න පුළුවන්ද තමන්ගේ සඳර? ඊළඟ එක තීරණය කරන්න පුළුවන්ද ඔබ කරපු පින් එක්ක? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ පින් කරලා ධාතුන් වහන්සේලා වන්දනා කරද්දී බොහොම හොඳයි. මේ දේවල් ඔක්කොම මධ්‍යම දහම්. හීන දහම්, ප්‍රණීත දහම්, මහීන දහම්, මධ්‍යම දහම්, ප්‍රණීත දහම් කියලා කොටස් තුනක් තියෙනවා. ඕකේ මධ්‍යම දහම් ගණනේ තමයි ඔය පින් කරන වැඩ පිළිවෙල වැටෙන්නේ. ඉතින් ඔබ බොහොම හොඳ පිරිසක්. ඔබ හීන දහම් ඇසුරු කරන අය නෙමෙයි, මධ්‍යම දහම් ඇසුරු කරන අය. ඔබ හොඳ වෙලා වැඩ නැහැ පින්වතුනි. මට ඕනේ ඔබව ශ්‍රේෂ්ඨ කරන්න. ඔබ කොහොමද හොඳයි? ඉතින් ඔබ හොඳයි නම් ආයි මගෙන් බලහන්න ඕනේ නැද්ද? තථාගත ධර්මයක් අහන්න ඕනේ නැන්නේ හොඳ මිනිස්සු. ඒ හොඳ බව තියාගන්න. තථාගත ධර්මයක් අහන්න ඕනේ ශ්‍රේෂ්ඨ වෙන්න. එහෙනම් දැන් ඔබට තව අඩියක් තියෙන උඩ නැග්ගා. ඉතින් ඒක පෙන්වන්න තමයි බල කියන්නේ. නැතු තේරුමක් නැන්නේ. මේ මයි කාලේ නාස්ති කරගෙන. මේ මම නිවන් දකින්න තියෙන වෙලාව මේ. මම මෙයාමත හැපිලා මලොත් එහෙම අපරාධනේ මේ පැය තුන. මට ඕනේ මට නිවන් දකින්න. ඔබ නිවන් දැක්කද කියලා තමයි මට ඕනේ මගේ වැඩේ කරගන්න. ඒ තරම් අධික ඡන්දයෙන් පෙළෙනවා මම. ඔබට නිවන් දකින්න උවමනාව එකයි නම් මම ලක්ෂය. ඒකයි මම කියන්නේ මම ගොපල්ලෙක් නෙමෙයි. අනුන්ගේ හරක් නාවනාවේ ඉන්නේ නැහැ මම. ඔබගේ හරකව නාවන්න උදව් කරන්නම්. ඔබ කිරි ටික දවා ගන්න කොහොම හරි. බණ ටිකක් දැනගෙන අනුන්ට බණ කිය කී තමන්ගේ වැඩේ කරගන්න හැටියට බුදුහාමුදුරු කෙදෙම කිව්වේ ගොපල්ලා කියලා. එහෙම කර කර ඉන්නවා හාමුදුරු කෙනෙකුට තුච්චා කියලා දැන්නා. මම කැමති නෑ මගේ සාස්තුරුන් වහන්සේගෙන් තුච්චා කියන නම අහන්න. ඔබත් ඒ වචනේ අහගන්න එපා උන්වහන්සේගෙන්. සතාගතයන් වහන්සේ නම තුච්චා කියලා බයිනවා කියලා කියන්නේ අම්මෝ හිතා ගන්න පුළුවන්ද? බයිනෝ නෙමෙයි තුච්චා කියන වචනේ පාවිච්චි කරනවා කියලා කියන්නේ. මේ වගේ මහා උත්තර මේකේ කටින් ඒක ඇහුවයි කියන්නේ. බෙල්ල කපා ගන්න හින්න මකන. ඒක නිසා මම ඒ වචනේ නතු වෙන්නේ නැහැ කවදාකවත්. ඒ වචනේ මගේ සාසුණු වහන්සේ කටින් මා උදෙසා පිට නොවේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒක නිසා තින්නතේ මට ඕනේ නිවන් දකින්න. මම ඔබටත් මේ පෙන්වු කරලා දෙන්නේ මේ මනුස්ස සද්දවයක් ලැබිච්ච එකේ උපරිම ප්‍රයෝජනේ ගන්න. ආයි මේක ලැබින්නේ. අනිත් එක තමයි තින්නතේ මනුස්ස සද්දවයක් විතරක් ලැබුවට හරියන්නේ නැහැ. එංගලන්තේ ඉන්න ඔක්කොම බෞද්ධයෝද. කාල බිල ජොලි කරගෙන ඉන්න අය. බිලියන දෙහි කරගෙන ඉතු වෙන ඉන්නව නේද මනුස්සයෝ දැන්. ඉතින් බිලියන දෙහි කරගෙන ඉතු වෙන ඉන්නවනේ. ඔය බිලියන දෙකෙන් පිටුදී සැබෑ ධර්මයේ දන්නේ බොහොම පුංචි පිරිසක්. ඒ ලංකාදීපේ කෝටි දෙකක ජනතාවක් ඉන්නවා. ඔය කෝටි දෙකේ ජනතාවෙන් 1%ක්වත් හරි බුදුදහම දන්නේ නැහැ. නිවන් දකින බුද්ධ දර්ශනය අනුගමනය කරන්නේ නැහැ. ඔහේ ගිනි ගිනි කකා ඉන්නවා. හැබැයි ඇමරිකාවේ මොන හරි එකක් ආවම ඒක වැරද ගන්නවට ඩක් ගන්නවා. iPhone 7 ආව ගමන් ඔක්කොගේම ඇති iPhone 7. හැබැයි යථා ධර්මයන් හැගෙන ඒක ගන්න පිනක් නැහැ. ඒකයි තියෙන්නේ. එහෙමනම් දැන් හිතලා බලන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වීම ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ මහා භද්‍ර කල්පේ බුදුවරු 4 9ක් පහළ වුණා. මේ මහා භද්‍ර කල්පේ මේ කල්පේ බුදුවරු 5 9ක් පහළ වෙන්න ඕනේ. එක උත්තරයක් තමයි පහළ වෙන්නේ නියමිතයි. මේ කල්පෙට විතරයි. ඒකයි මේකට භද්‍ර කියන්නේ. භද්‍ර කියන්නේ උතුම් කියන එක. හරි ශ්‍රේෂ්ඨයි කියන එක. මේ කල්ප 91කට බුදුරු පහල වෙලා තියෙන 7 9යි. තාම. කල්ප 91කටම බුදුරු පහල වෙලා තියෙන 7 9යි. දැන් හිතා ගන්න. ඒ 7 9න් 4 9ව පහළුනේ මේ මහා භද්‍ර කල්පේ. එහෙනම් මහා කල්ප 90කට බුදුරු පහල වෙලා තියෙන්නේ 3 9යි. දැන් හිතා ගන්න පුළුවන්ද ඔබට? ඇයි ඔබ මේ මිනිස්සු දෙන ගිනි ගිනි කන්නේ? ඔබ උගත් නම් බුද්ධිමත් නම් ඔබට මේව ඇනලයිස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මම ඇනලයිස් කළා. මමත් ගිනි ගිනි කතා ගියේ. ඒකයි මට අයිතියක් තියෙන්නේ ඔබට මේ කියන්න. මම එංගලන්තෙ ගිහින් මිලියන කෙනෙක් වෙන්න. සල්ලි හම්බ කරන්න ගත්තේ ඒකට. අන්තිමට සල්ලි හම්බ කරලා දෙන්නේ බුද්ධ සාධනෙට පූජා කරන්න. ඒ හම්බ කරපුවා ඔක්කොම බුද්ධ සාධනෙට පූජා කළා. තමන් බෝධිනේ මේ අඳුම් මාරු කරගන්නවා. නූල් බෝලයක් තමයි හම්බුනේ. ගැට ගැහිච්ච එක. එහෙ ගොඩාක් දුරට ගැට ලෙහෙලා ඉවරයි. හැබැයි මේ ලෙහෙලා තියෙන්නේ පිටුදෙලේ ඔබටත් එන්න පුළුවන් මේ. නිකන් මම ලෙහෙලා ලෙහෙල ටික ආයෙ ගුලි ගැහෙන්න දාලා නැහැ. ලෙහාගෙන ලෙහාගෙන ඉස්සරහට යනවා. ඒ ලෙහාගෙන ලෙහාගෙන යනකොට නූල තනි කෙලින් තියෙන්නේ. එහෙනම් දේශනා තුළ ඔබට නිවන් දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක ඇද 120කට අධික ප්‍රමාණයක් මේ සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්නේ. රටවල් 44ක පිරිස මේක ශ්‍රවණය කරනවා. රටවල් 44ක පිරිස මේක ශ්‍රවණය කරද්දී ඒ අය ආධාර උපකාර කරනවා ධර්මයේ ඔබයි ආරාමය හදන්නේ. අදල් පුරුෂයෝ කියනවා එන්ජීඕ සංවිධාන වලින් සල්ලි හම්බ වෙනවා. ඒ අදල් පුරුෂයාගේ ඇති. එංගලන්තේ මිනිස්සු හිටියා පරිප්පුයි බත්මි කනවා ඉතුරු කරනවා සල්ලි ආරාමෙ හදා. ඉතින් ඒ උත්තම මිනිසුන්ගේ සල්ලි වලට කියන නම තමයි මොකද්ද? එන්ජීඕ සංවිධාන. ඒ අහත් පුරුෂයන්ගේ හැටි. නිවන් දකින්නවත් දෙන්නේ නැහැ. ඔබ උත්සාහ කරලා බලන්න. තරුණයෙක් උත්සාහ කරලා බලන්න නිවන් දකින්න. මුලින්ම ඉඳ දෙන්නේ නැති අම්මයි තාත්තයි. සතර ගණන් දෙන්න කියන්නේ මහා දරුණ දේවල්. ඔබ අහලා තියෙන සතර ගණන් දෙන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරා නම් මුලින්ම අහන සතර ගණන් දෙනවා කියලා එකක් ඇති වෙනවා. ඕන් ඔක අහලා බලන්න එතකොට තේරෙයි ඔබ මේ ලෝකෙට ඇවිල්ලා ඔය දඟලන දෙගලින් කොච්චර දුරට සාර්ථකද කියලා. නිවන් දකින්නවත් දෙන්නේ නැහැ. කොහෙන් හරි මතුවෙලා එනවා දේව දත්තලා. මතුවෙලා ඇවිල්ලා විනාශ කරන්න හදන්නේ. තියෙන ඔබේ ලෞකික ජීවිතය හැදෙන්න ගැන මොන කතාවද? අහත් පුරුෂය හැමතැනම ඉතින් ඒව තමයි. ඉතින් මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවනේ ඉතින් ඔතන දැන්. ඇයි ඔබට මේක හිතෙන්නේ නැත්තේ? මහා බාර ධර්මයේ කතා කරන්න කලින් ඔබ දැනගන්න ඕනේ ඔබ ඉන්න තැන මොකද්ද කියලා. අපි දේවල් ඇනලයිස් කරලා බලන්න ඕනේ හැමදෙස්සෙම. අපි එහෙයියෝ නෙමෙයි අපි ඉගෙන ගත්තනේ. අපි යම් පරකානුකූල ක්‍රමවේදයකට ඉගෙන ගත්ත මිනිස්සුනේ. 2 2 4 4 2 6 6 2 8යි. අපි දන්නවා දෙක ඒවා එකතු කරන විදිය. 22 2 42 කියලා. මේ ලෝකයේ ඉහළම ප්‍රවේශය කිව්වා. ඔබ පිළිගන්නවද ඒක? 22 2 42 කියලා. එතකොට ඔබට පෙන්වන්න දෙන්න පුළුවන් නේද මේ වැරදීමක් කියලා? මේ අගට එක දෙක එකතු කරන්න ඕනේ වෙනුවට මුලට එකතු කරලා යෝග 42 වෙලා තියෙන්නේ. ඇයි ගැළපෙන්නේ නැන්නේ? න්‍යාය ධර්මයක් තියෙනවා නම් මේක දෙන්නේ 2 2 4 නම් 4 4 2 6 නම් ඔය න්‍යාය ධර්මයේ මේ මුළු ගණිතයේ එහාට යන කල්ම 560 කෝටියට දෙකක් එකතු කළාම ඕකම ඉන්න ඕනේ නේද? ඒ න්‍යාය ධර්මයට අඩංගු වෙන්න ඕනේ නේද? ඒකයි ඉතින් ඔබට හොඳට ඇනලයිස් කරන්න පුළුවන් නම් දේවල් හොඳට විමසලා බලන්න පුළුවන් නම් දේවල් ඉතින් ඔබ විමසලා බලන්න තියෙනවානේ බුදු කෙනෙක්ගේ ලෝකේ පහළ වීමක් සිද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේගේ යථා ධර්මයේ දැන් මතුවලා තියෙනවා. මේකේ යට කියලා තිබුණා. ඉතින් කාලෙන් කාලෙට මේ ධර්මයේ යට යනවා. ඒකට හාමුදුරුවෝ කියන්න ඕනේ. මොකද මේක ඊයේ යට යන්න ගත්ත එකක් නෙමෙයි. කාලිංගල රාලිංග මාගල වගේ පිරිසු. ඒ පිරිස ඇවිදින්න වෙහෙර විහාරේ පන්න විතර දැම්මා. භික්ෂුන් වහන්සේලාට ඉන්න තැන නැති කළා. පොත්ගුල් ගිනි තිබ්බා. ඔන්නෝ වැඩේ කළාට පස්සේ ඒ කාලේ හිටපු වික්ෂුන් මහන්දරට සිද්ධ වුණා තමන් ගැන හිතන එක නතර කරලා මේ සාසනය ආරක්ෂා කරගන්න. ඒක නිසා උන්වහන්සේලා මොකද කළේ? විවිධාකාරයෙන් පොත් ලියන්න පටන් ගත්තා. මෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. යම ගොඩනැගුවට පස්සේ ඒක පවත්වාගෙන යන්න ඕනේ. ඒක විඳිනකොට මහ දුකයි. ඒව දැන් ඉස්සරහට අපි කතා කරනවා. දැන් මොකද වෙන්නේ? ඒ දුක නිසා මොකද කරන්නේ? ගෝලෙ මහාන කරගත්තා. ගෝලිය මහාන කරගෙන ගෝලයන්ට දුන්නේ එකම දේ තමයි මොකද්ද? මේ පොත්පත් ලියන කටයුත්තේ උඹලා ඉන්නෝනේ අනාගතේනේ මේක ඉතුරු කරන්න. මෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරගෙන ඉන්නෝනේ අනාගතේ නැත්තම් එහෙම ධාතු මහන්සේ නමක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඔය ක්‍රම වේදේ තමයි ආවේ. තේන උන්වහන්සේට වැරලා කියන්නේ නැහැ ඒක. එතකොට මොකද වෙන්නේ? මාර්ගඵලයන් නිමිලින් මිද වැහිද යනවා. ඇයි ඒකට වීර්ය වඩනයි නෙමෙයි ඉන්නේ මේ බුද්ධ සාධනේ රකින්න වීර්ය වඩනයි ඉන්නේ. එදේ එක. එහෙනම් දැන් මේ කාටවත් දොස් කිය යුතු දෙයක් නෙමෙයි. දොස් කියා ගන්න ඕනේ තමන්ට මේක මේ වෙලාවේ කරගත්තේ නැත්තම්. එහෙනම් දැන් කරුණු කාරණා දන්නවා. ඊළඟ ඔබ හොඳ ආකාරව දැනගන්න ඕනේ මෙරිච්චම අපලත වෙනවා කියලා. ඔබ සෝතාපන්න නෝන. ඒවත් දැනගන්නද? සමහර කියන මම බය කරනවා මිනිස්සු. බය කියලා කියන්නේ තියෙන්නේ භවයට අය වෙනවට. යම් භවයට අයවීමක් තියෙනවනම් බය වීමක් තියෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. තණ්හා වුණා නම් උපාදාන වෙලා භවයක් යනවා. ඒ කියන්නේ තණ්හා වෙනවා කියලා කියන්නේ මොකද්ද? භවයට ආය වෙනවා. භවයේ පැත්තට යන්නේ. එහෙනම් භවයේ පැත්තට යනකොට බුදුහාමුදුරුවෝ කියලා දිනා මොකද්ද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. එහෙනම් හරිනේ. දැන් මං ආවේ ඔබ බය කරන්නද නිර්භය කරන්නද? ඔබ බයට භවයට ආය කළා දාන්න දාවේ භවයෙන් ගලව ගන්න දාවේ. ඒක ඔබ දන්නවනේ. එහෙනම් මම බය කරනව නෙමෙයිනේ. ඇත්ත පාදල දෙනවා. සත්තු මරපු නැති අය ඉන්නවද මෙතන කවුරුහරි? සත්තු මරුවාම කොහෙද යන්නේ? සතර පායට නේද? සත්තු මරලා ඉවරද යන්න පුළුවන් කාටවත්? එහෙනම් ඔබ සතර පායට නැමිලා නැද්ද? නැමිලා නැද්ද? යනවද නැද්ද නෙමෙයි නැමිලා නැද්ද? සතර පායට යන්නේ සම්භාවිතා බිඳුවයිද? යන්න පුළුවන් නේද? අපි එනකොට අපි දැක්ක කුණු බල්ලේ මයිල් එක ගහපුවත් නෑ ඇඟේ. හොරි හැදිලා මුළු ඇඟ පුරා මැස්සෝ ඇක්කිරන එක දිගේ. ඔයත් මිනිහෙක් නේද? ඕක දැක්කම අනේ අපරාධේ කියනවා. අපරාධේ නෙමෙයි පෙරාදේ බලන්න. ඕකේ පෙරාර්ථයක් තියෙනවා. අපරාධේ විතරක් බලලා හරියන්නේ නැහැ. ඇහැට තේන එක. පෙර අරුදේ බලන්න හොඳට. මොකන්ද මේ මේ මේකට ධර්මයේ ඇහෙන වෙලාවේ ධර්මයේ පැත්තකට දාලා අධර්මයේ රජ කරගෙන ඉන්නද? අද මොකද උනේ? බහ අලු කරපු නිසා බහ අලු එවත් බලු වෙලා ඉපදුනා. දැන් ඉතින් බලු තම කල්පයක් යනකොට බලු ඉතින් මෛත්‍රී බුදුහමරෙන් කාලේ උනත් බලු වෙලා ඉදි සමහරවි කොරන දෙන්නේ මේකල කියද්දි ඔබ මට කලින් හම්බුනා නම් ඔබ බේර ගන්න දෙන්නවා දැන් ඉතින් ඔය දෙන දෙයක් කලපදයක් දී ඔය ටිකම මට ඔබට කියන්න දෙතුරු කරන්න ඉස්සරහට ඉස්සරහට පහල වෙන අරිහතුන් වහන්සේලා ලැබුවෝ ඒ කතාව අහන්න දහදන්නේ ඔබට ඒකයි හොරකම් නොකර නයි මෙතන නේ තමයි මුළු උදේ ඉඳලා හවස වෙනකම්ම හොරකම් ගන්න එක කරන්නේ බැංකු කඩන එකට නෙමෙයි හොරකම් කරනවා කියන්නේ ඒක විතරක් නෙමෙයි පැය 8ක රස්සාවට ගිහලා පැය 6ක් වැඩ කරන්න කියන්නේ පැය 2ක තල්ලි හොරකම් කරනවා ලන්ච් එක අව එකයි නම් පැය එකමාරකින් ආපහු එනවා කියන්නේ පැය භාගයක් හොරකම් කළා පැය භාගයකට අදාළ සල්ලි තව කෙනෙක්ගේ සාක්කුවෙන් සල්ලි ගන්න පුළුවන් විතරක් නෙමෙයි හොරකම සිද්ධ වෙන්නේ ඔබගේ ෆෝන් එක තියාගෙන ඔෆිස් එකේ ෆෝන් එක පාවිච්චි කරලා ෆෝන් එකක් ගන්න කියන්නේ මොකටද ඔබගේ දේකට ඔබ කවදාකවත් ඔබගේ ෆෝන් එකෙන් ගෙදරට කෝල් එකක් ගන්නවද බලන්න ඔෆිස් එකේ ඉඳද්දි මම මේ වරදවල් කියනවා නෙමෙයි මට ඒ වරදවල් හදන්න ඕනේ නැහැ ඔබගේ මම ඔබට පෙන්නලා දෙනවා ඔබ දවස් උදේ ඉඳලා හවස වෙනකම් හොරකම් කරන්න හැටි ඉතින් අවනම්බ වෙන්න එපා ඇත්ත නෙමෙයි ඔබ ආයතනයේ අයිතිකාරයා නම් ඔබ කැමතිද පින්වතුනි ආයතනයේ වැඩ කරන කෙනෙක් ඔබගේ ටෙලිෆෝන් දීලා වැඩි කරනවට එහෙනම් ඔබ තව කෙනෙකුට රිද්දන එක තමයි කරන්නේ හැමතිස්සෙම ඉතින් මේ ලෝක සම්මතයේ ඉඳි ඔබ කෙරෙනවා ඉතින් ඇයි ලෝකේ උලා ගන්න ඕනේ ලෝකේ වැඩි හරියක් කඩා ගන්න ඕනේ ඒක නිසා මොකද කරන්නේ පුළුවන් තරම් සල්ලි ඉතුරු කර ගන්න ඕනේ පුළුවන් තරම් සල්ලි ඉතුරු කර ගන්න ගන්න ටෙලිෆෝන් මිල ඉතුරු කර ගන්න ඕනේ ඒක නිසා තව කෙනෙක්ගේ ෆෝන් එකෙන් ගන්න ඕනේ මොන තරම් අමන ක්‍රියාවත වලනේ කරන්නේ අපි නොදැනුවත්ව අපි එතන හිතන්නේ නැහැ ඔය කරුණ ගැන ඉතින් නිකම්ම හිතලා බලන්න එහෙනම් හොරකම් කරන එක නතර වෙන්නේ නැහැ හැමදාම හොරකම් කරනවා මේ හොරකම් කරන අය බින්දුවෙන් අපාණ ගත වෙන්නේ ආය යහන් දෙන්නේ නැහැ එහෙනම් ඇයි මේ හුරතල් වෙන්නේ අපි ඇයි මේ අපි දන්න මේ හොඳටම දැනදැන ඇයි මේ හුරතල් වෙන්නේ ඉන්නේ ඇයි මේ භව ගමන කතා ගන්න හදන්නේ හත් දෙයියනේ පොඩ්ඩක් හිතලා බලන්න මම මේ කියන කරුණ මම ඇත්ත කතා කරන්නේ මම මේ කේන්දින් එහෙම කතා කරනවා නෙමෙයි කවුරුත් එහෙම හිතන්නේ බා කේන්දියන නහර ගොඩාක් කැපිලා තියෙන එකම එක නහරෙන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා ඒක බොහොම ඉක්මනට කපා ගන්නවා ඒක විවේකයේ ඕනේ මට ඒකට මේ අඳුම් මාරු කරගෙන විවේකයේ ගත්තාම හරියනවා ඒක ඉතින් දොස් කියනවා බයිනවා නෙමෙයි ඔබට ආදරයෙන් තේරුම් කරලා දෙනවා මනුස්ස ජාතියනේ අපරාධයන්නේ කරගන්න පුළුවන් වෙලාවේ කරගන්නේ මේ අපි බැරි වුණාට පස්සේ හුල්ලලා හරියන්නේ නැහැ නේ වත්ත බද්දල දීලා ඇස්සර දතනියවල හරියන්නේ නැහැ නේ ඔය අම්මල මහ උජාරුවට කියන්නේ අපිට උඹලා තියෙන සැප තිබුණා නම් එහෙම පුතේ අපි අද කොහෙද කියලා කියන්න බෑ කියලා බොරු ඔය තනිකර බොරු කියන්නේ මන්න ළමයිට කියනවා උඹලා අම්මල බොරු කියන්නේ ඔය කියලා ඒක උනොත් ඔය කාලේ හොම්ම තමයි කියලා නැද්ද බොරු වල අම්මලව පාවල දෙන්නේ අපි අම්මලව සල්ලි දෙන්නේ අපිට මේව කරන්න උඹලා නම් මේ හැම දෙයක්ම දෙනවා එහෙනම් උඹලා කොහොමද ඉගෙන ගන්න ඕනේ අපිට කොහොමද ඉගෙන ගන්න අපි කොච්චර හොඳට ඉගෙන ගන්නවද බොරු ඔබත් හඳුරුනේ ඉගෙනගෙන නෙමෙයි ඔබත් හඳුරුනේ පොල්ල කුරුටු ටිකත් එක සෙල්ලම් කරන්නේ ඉතින් අද මේ පොඩි එකත් හඳුරු වෙන්නේ ඒකත් එක්ක නමුත් කියනවා කොහොමද අපිට තිබුණා නම් අපි මේක කරනවා වයසකයි කියනවා අපිට මේ මුල් කාලේ මේ දහම හම්බුනා නම් අපි දැන් ඉතින් නිවන් දැකලා තියෙනවා බොරු එහෙනම් දැන් බැරි එකක්ද ඒ මුල් කාලේ කරනවා අනිය මාර්ගයේ අසම්භාවයක් ක්‍රියාවල වැඩි වැස්සත් ගඟ ගල ආවේ වැස්ස වැස්ස නම් මං වපුරනවා කවදාකද මෙනේ කරද කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වුඩ් කියන දාලා කතා කරන්නේ අනාගතේදී අනිවාර්යයෙන්ම වෙන්නේ නැහැ ඇයි මට ස්විප් එකක් ඊයේ ඇදුනා නම් මම උඹට කෝටියක් දෙන්නේ ඉන්නේ දැන් ඔය කෝටිය දෙනවද කවදාකවත් නෑ නෑ ඇදුනා නම් ඇදුනොත් නම් කමක් නෑ අපිට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා නේද ඇදුනොත් දෙන්නම් කිව්වොත් ඔන්න බලාපොරොත්තුවක් තියෙනවා ඇදුනා නම් දෙන්නම් කිව්වොත් මොකද වෙන්නේ ඉතින් ඔහොම කතා කිව්න්නේ ඇයි මොකද රාජ්‍යෙම වරන් යන තමයි අවුරුදු 30ද ඔන්න රාජ්‍යෙම අවුරුදු 30 තව දැන් එන කරලා පින්නන්නෝ කියන්නේ ඒක නිසා පින්වෙන්නේ තමන්ව රවට්ට ගන්න එපා ඕක ආත්ම වංචාව ආත්ම වංචාවට අහු වෙන්න එපා අපි හැමෝම මේ කටයුත්ත කරමු මම ඒකයි කියන්නේ අපි හැමෝම අත්තර වැදගමු සිංහදෙන මේ අරිහත් උන්වහන්සේලා ලෝකෙට දී දීන්නේ පුණ්‍ය කටයුත්තට. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔබගේ භව ගමන ක්‍රමයෙන් ක්‍රමයෙන් නතර වෙන එක. සෝතාපන්න hali වෙලා මැරුණොත් හොඳයි. නැත්නම් නිම hali නාදයක්. බුදුහාමුදුරුවෝ නියමිතට බස් ටිකක් ගත්ත කතාව ඔබ ඔක්කොම අහලා තියෙනවා. ඕකේ තේරුමත් හරියට දැනගන්න. මේ ඔබට වීර්ය දෙන්නේ මේක කරගන්න. ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් මුදවලා මේක ලෝකෙට දෙන්න. මේ අහිංසක මිනිසුන්ව බේරගන්න. මුලාවට පත්තරයින් අහිංසක තරුණ තරුණියව බේරගන්න. මෙතන උගත් බුද්ධිමත් පිරිස ඉන්නවනේ. ඔබගේ වචන වලට ලොකු වේට් එකක් තියෙනවා. ඔබ කට අරින්න. කට ඇරලා ඔය මිනිසුන්ට ඇත්ත කියන්න. Taman gawa වැඩගන්න තරුණ තරුණියන්ට ඇත්ත කියන්න. මේ ධර්ම දෙන්න. මේ සීලී අරගෙන දෙන්න. මේ වහන්න කියලා. ඕකේ මගේ නම නෑ. එහෙනම් කවුරු සීලී හැවුවත් කවුරුත් මාව දන්නේ නෑ. බුදුබණ තියෙන්නේ බුදුහාමුදුරුවෝ තමයි දැනගන්නේ. මගේ නමක්වත් හොට එකක්වත් මොකුත් නෑ. මම පැවිදි වුණා කියලා එහෙම ඒ නමවත් මම ලෝකෙට ප්‍රසිද්ධ කරන්න දෙන්නේ නෑ. ධර්මයේ උපයි නම් ධර්මයේ උපයි තමයි. ඒක නිසා තේගෙන්නේ පුළුවන් තරම් මේක දෙන්න. නැත්තම් ඒ තරුණ තරුණිය නිකන් අපරාධෙට බලන්න මුදලාලිලා ගාව මේ කමුරලා මුදලාලි පෙරේත වෙනවා කමුරලේ උරුත් කෙනෙක් තියා වෙනවා. ලෝකෙට මල පෙරේතියෝ බිහි කරන නිෂ්පාදනාගාරයක් වෙලා නේද අද මේ ලෝකෙ? මොන අපරාධයක්ද බලන්න. සල්ලි ඕනේ කන්නනේ. එන්න අපි ගාවට අපි දෙන්නම් කන්න. ධර්මයේ ඔබයි ආරාමයේ හදනවා. හැම කෙනෙක් ඇවිල්ලා උදව්පදව කරන්නේ. ඔබගේ නිජබිමේ හදන්නේ. ඒ වට කෙනෙහිල්කම් කරන අය දැන් පහළ වෙලා ඉවරයි. ඒ අය පුළුවන් තරම් කෙනෙහිල්කම් කරනවා. ඉතින් ඒ වෙලින් මහන්සියෙන් මහ විශාල පිරිසක් ඉන්නවා ඔබ වගේ අය. ඇයි ඔබගේ නිජබිම හදන්නේ? ඔබට ගිහින් නතර වෙන තැන හදන්නේ? යම් මොහොතක ධර්මය මෙනෙහි කරගෙන යනකොට එක තැනක් එනවා ඔබට ඉන්න බෑ මේ ජීවිතේ තවදුරටත්. ඒක නම් මම තරුණ තරුණියන්ට කියන්නේ. කසාද බඳින නැත්තම් කසාද බඳින එක ප්‍රමාද කරන්න කියලා පොඩ්ඩක් බණ අහන්න. එතන කසාද බඳින එක පොඩ්ඩක් ප්‍රමාද කරලා බණ අහන්න. එක තැනක් එනවා බින්දුනේ ඔබට මේ ගිහි ජීවිතේ ඉන්න බැරි. මම අද ගිහි ජීවිතෙන් සමු ගන්නෙ බොහොමෝ දවසින් කිසිම ආයතකින් නෙමෙයි. උදේට දාන කක්ක වගේ තමයි ඔක්කොම බොස් ගාලා දාලා දෙන්නේ. ආයේ ඒ ඔළුවට තියාගෙන බලාගෙන නැහැ. ඉතින් අපි මහරනේ ඔළුවට තියාගෙන දඟලන මිනිස්සු ඉන්න ඕනේ තරම්. මේ ඇස් දෙකවත් ඕනේ නැහැ. යන්තම් පේන තිබ්බනම් ඇති මේ වැඩිගිරියට ඇහිගිරියට යากන්. දිවනාසේ ශරීරේ නම් ඕනෙම නැහැ. ඇහැයි කනේ යන්තම් තිබ්බනම් ඇති. ඉස්සල ඉතින් අපි කන්න ආසයි. තවදින් දැන් ඔය ඇඟට හරියන මොන හරි පැන්න හදන්න ඇති. යකඩ ගන්න දෙන්න එපා වහ ගන්න දෙන්න එපා කියලා විතරයි කියන්නේ. තිරවන්නේ නේ. දෝයි තාත්තේ ඔබට උදා වෙනවා. ඔබට දින ධර්මය ගන්න. ධර්මයේ අහගෙන යනකොට දින යම් දණක් එනවා එතනින් එහාට මේ ගිහි ජීවිතය තුළ ඉන්න බෑ. ඔබට මතකද අපි පොඩි කාලේ අසුචි කෑවා. චූටිම කාලේ නොතේරෙන කාලයක් කියලා කියන්නේ. අසුචියේ තලතලා බිත්තිවල ගගා හටේ ගාගෙන හිටිය මතකද? මතක නැතුවේ තමයි අම්මෙන් අහලා බලන්න. හැබැයි යම් දවසක තේරුණා නේද මේ අසූචි කියලා. එදයින් පස්සෙත් ඇලුවද ඔබ? එදයින් පස්සේ අසූචි වල ඇසුරු නැවතුවා නේද? ටොයිලට් එකට ගිහිල්ලා අඳුම තරට හැරිලා බලනවද මොනවද වෙන්නේ කියලාවත්. ඒත් නෑ. ඒ මට්ටමටම අතහැරියා. ඔන්න ඔය මට්ටම ඔබගේ ජීවිතේට එනවා බින්දුනේ මේ සද්ධර්ම ශ්‍රවණිය තුල. ඒ වෙනකොට ඔබට බාධක හදාගෙන තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් ප්‍රමාදයි. ඒකයි කියන්නේ තරුණ තරුණියන්ට පොඩ්ඩක් ඉවසන්න කසාද බඳින්න නැතු. බැඳලා නැත්තම්. බැඳලා නම් ළමයි හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. ප්‍රමාද කරන්න කියන්නේ කිව්වේ හදන්න එපා කියන්නේ නැහැ. පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මොකද දහම් අවබෝධ වුණොත් එහෙනම් ඔබගේ ජීවිතේ මහා කටුක දෙයක් බවට පත් වෙනවා. අද මිනිස් 200කට එහා පැත්ත දරුවෝ නිසා අන්ත පීඩා විඳිනවා මේ මාර්ගයට වැටිලා. දරුවෝ හලගන්නේ නැති කම නෙමෙයි දරුවෝ පොඩි මේ භවගමන පෙරවර ගන්න දැඩි ආයාසයක් තියෙනවා හිතේ. දැන් ගිහි ජීවිතෙන් කිසි රවණේ කිරීමේ ආසාවක් නැහැ. ඉතින් යන්න විදිහක් නැහැ. දරුයි දරුවෝ අනාථ කරලා දාලා යන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ ආගමේ. ලෝකෙට අසාධාරණයක් කරන්නේ නැහැ. ඒකයි කියන්නේ පොඩ්ඩක් ප්‍රමාද කරා. හදන්න එපා කිව්වේ. හදන්න එපා කිව්වොත් එහෙම කියයි මම මුස්ලිම් අන්තවාදියෙක් කියලා. හදන්න එපා කිව්වේ. දැන් දරුවෙක් ඉන්නව නම් පුංචි එකෙක් තව එකෙක් හදන්න. ඔන්න කිව්වා. දැන් හන්නේ දැන් වැඩි වෙනවනේ දැන් සතුටුයි. ගොඩ වැඩි කරගන්න නෙවෙයි. පුංචි දරුවෙක් නම් ඉන්නේ තවන්ට තව එකෙක් හදන්න සල්ලි තියෙනවනේ. හැබැයි හදනකොට සීමා බෝධිහාමුදුරගාමට ගිහිල්ලා දවස් හත් දෙකක් ශික්ෂාපද සමාදන් වෙනවා. ඒ සීලය පරිපූර්ණේ කරගෙන දිව්‍ය ලෝකෙන් ආරාධනාවක් කරන්නේ මේ අතවිදි නිවන් දකින්න හේතු වාසනාව දෙන මහා උතුමෙක් දරුවෙක් කියලා අපි කුසලයෙන් ඉන්නේ කියලා. ඒ වගේම පොරොන්දුවක් වෙන ජයසේ බෝධිහාමුදුරන්ට හත් අවුරුදු වේද දරුවව සාසනයට පූජා කරනවා. ඒක ඔබ සාසනයට කරන මහා කුසලයක්. ඇයි ඔබ කොහොමද හිර වෙලානේ දැන් ඉන්නේ? හින්දා වේගෙන් හැදුවන් කමන්නේ. අන්නේ උත්තරේව සාසනයට පූජා කරා. එහෙම ඉන්නවා පිටින් පොඩි දරුවෝ ඉන්න මම ඔබට දාලා දෙන්නන්න. පොඩි දරුවෝ බණ කියන ඒවා ගාත කියන ඒවා ජාත සෝතාපන්නය බිහි වෙලා ඉන්නවා කියලා මම ඔබට කියන්නේ. ඒකේ කාන්තයි. අර නියමිතේ තියෙන පස් ටිකේ හොඳට උපමාවට ගන්න. නියමිතේ තියෙන පස් කියන්නේ මහ පොළවේ තියෙන පසුත් එක්ක බැලුවම මොකද? නොගැනි හැකි තමයි කොට හදේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ 31 ලෝක ධාතුයේ සුගති ලෝකවල උපදින්නේ මෙතන. දුගති ලෝක හතරයි තියෙන්නේ ඔය 31ට. එහෙනම් සතර අපායට යන මහ පොළවේ තියෙන වැලි කැට ගන්න. දැන් නියපොත්තේ තියෙනවා ගොහම ඊටන් ඉන්නවා නියපොත්ත නියප යන්තම් හරි පස් ටිකක් ලොකුයි නේද අපිට පුළුවන් chance එකක් ඔය සත්‍යයක් ගහගෙන ඉන්න කියලා. පිටින් මේක උඩ තියෙන ලෝක 27ක් මේක උඩ තියෙන්නේ මේ. ඔය ලෝක 27න් 20කටම ඔබට යන්න බෑ. ඒවට යන්න පුළුවන් ධානලාභීන්ට විතරයි. කිං කරාට ඒවට යන්න බෑ. එහෙනම් දැන් යන්නේ ඉතුරු වෙලා තියෙන 7යි නේද? මේකත් 27කට බෙදලා 20ක් අයින් කරලා පස්සේ 7ක් ඉතුරු වෙනවා. ඔබට විශ්වාසද ඔබ මේ 7ේ ඉන්නේ කියලා? එක්ක එහෙනම් බුදුහාඳුරු කියනවා ඔබට විශ්වාස නැහැ නැත්තම් ඔබට 30. ඔබට හොඳනම් විශ්වාසද ඔබ මේ මේ නියපොත්තේ තියෙන පස් ටික 27කට බෙදලා 20කුත් අයින් කරලා පස්සේ ඉතුරු වෙන 7ේ ඉන්නේ කියලා? එතන සෝතාපන්න මාර්ගත්වය කොහෙද ඉන්නේ? එතන සෝතාපන්න ඵලත්වය කොහෙද ඉන්නේ? සකදාගාමි මාර්ගත්වය කොහෙද? සකදාගාමි ඵලත්වය කොහෙද? ඔබම කියන්න. ඉතින් ඔබ තේරුම් ගන්න වෙන තියෙන්නේ මේක තියෙන බයනක. සසර කියන්නේ මහා ගිනි දුක තියෙන බයනක තැන. ආයි ඔබට වැටෙන්න එපා. සුගතියක් අපාච්ච වෙලාවේදී බුදුදහම තියෙන වෙලාවේදී මේකෙන් කොට යන්න. දැන් මම ඒක උදෙසා දහම් දෙසනවා. මේ කියන එක පොඩි අයට තේරෙනවා. පොඩි අය හරියට අහගෙන ඉඳලා පොඩි අයට පුළුවන් මේකද මේ අද්දරෙන් මේක කෙලවර කරගන්න. එහෙනම් ලොකු පොඩි වේදයක් නැහැ ධම්මට. හැබැයි ලොකල් ෆයිල් තමයි ඉගෙන ගන්න නැහැ පොඩි අය. ඒක ගැඹුරු වැඩි. සෝතාපන්නතාවය නම් ගන්න පුළුවන්. මිශාකාව දෙක වසරේ සෝතාපන්න වුණා කියන එක ඔබට දැන් තේරෙයි මම මේක සෝතාපන්න මාර්ගය කියාගෙන යන්නේ. අපි මේ සතර සැරි කරන්නේ ඇයි? ඔය ප්‍රශ්නෙට ගන්න උත්තරය. අපි මේ සතරේ සැරිසවන්නේ ඇයි? කතා කරමු බලන්න. ප්‍රශ්නයක් නෑ. මහා වාක්‍ය නෙමෙයි. කෙටි වචන වලින් උත්තර දෙන්න. තණ්හාව නේද? හරි. ඇයි අපි තණ්හාවෙ? උපාදාන නිසා. තව ඇයි අපි තණ්හාවෙ? අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියන්නේ? ඇත්ත ඇති හැටියෙන් නොදැනීම. ඇත්ත ඇති හැටියෙන් නොදැනීම කියලා කියන්නේ වැරදි දෙයක් දැනීම නේද? මොකක්ද ඒ වැරදි දේ? මොකක්ද ඒ වැරදි දේ? මේ සියල්ල අපිට කැමති විදිහට තියෙනවා කියන මූලා දෘෂ්ටිය. අපි දෙයකට ඇලෙන්නේ පින්වතුනි යමක් අපිට කැමති විදිහට තියනවා කියලා හිතනොත් විතරයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඔය කුංචි කොටස වැහුනොත් ඔය දෘෂ්තියෙන් එළියට එන්න හරි අමාරුයි. අපි දෙයකට ඇලෙන්නේ හැමතිස්සෙම අපිට කැමති විදිහට තිබුණොත් තියනවා කියන හිතුනොත් විතරයි. නැත්තම් ඇලෙන්නේ නැහැ. අර හිත රවට්ට ගැනීමේ වැඩපිළිවෙලක් වෙනවා. රවට්ට ගැනීමේ නෙමෙයි තියෙන්නේ රැවටීමේ. එච්චර ගැඹුරට මම අරයි යන්නේ නැහැ මේක චිත්ත ස්වභාවයට. ගැඹුරු දේශනා තියෙනවා YouTube එකේ අහලා බලන්න. නැත්තම් ඔය CD එකට ලැබුණා නම් හතරවෙනි වගේ CD වල මේවා විග්‍රහ කරලා තියෙනවා. පටිච්ච සමුප්පන්නතාවයේ මේ චිත්ත රීතිවල. එච්චර ගැඹුරට යන්න නැතුව සරලව ගමු මෙතන. මේ පොඩි අයත් ඉන්නවනේ. පොඩි අය හරියට මේක ශ්‍රවණය කළොත් ඔබටත් මේක කරගන්න පුළුවන්. ඔබට අවුරුදු 5 6ක්වත් තියෙනවා නම් අරුම තරම්. රොකට් සයන්ස් කියන්නේ නැහැ. එකක්වත්. තමන් හිතන් ඉන්න විදිහට වෙයි කියලා හිතන තමයි. දේවල් වලට ඇලෙන්නේ. ඔබ වාහනයක් ගන්න ගියාම ඔය වාහනයට ඇලෙන්නේ ඔය වාහනේ සම්බන්ධව ඔබ හිතන් ඉන්න ටික වෙයි කියලා නෙමෙයිද? දෙවි කෙනෙක් ඇවිල්ලා එකපාරට පෙන්නනවා වාහනේ අරගෙන පහුවෙන්ද මුළු පවුලත් එක්ක වාහනේ යද්දි අර මහ හෙදකට වැහලා මුළු පවුලම විනාශ වෙනවා. ඔබ ওই වාහනේ ගන්නවද? ගන්නවද ওই වාහනේ? නැහැ. එහෙනම් ගන්නියයි. දන්නවද හෙට මොකද වෙන්නේ කියලා? නැහැ. එහෙනම් ගන්නියයි. අර හෙට අර හියපෙක වෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේද නේද? ඇයි? ඔබ හිතන් ඉන්න එක තමයි වෙන්නේ. එහෙම තමයි හැමතිස්සෙම අපිට හිතෙන්නේ. ඇයි මේ ලෝකෙම අම්මලා මැරුණත් තමන්ගේ අම්මා මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ? ඔබට එකමතාවක හිතලා දිනන අම්මා මැරෙයි කියලා. සිංගලෙ තමන් තුලින් නිවන් දකින්න ඕනේ. තමන්ගේ අත්දැකීම් තුලින් තමයි නිවන් දකින්නේ. තව කෙනෙක්ගේ අත්දැකීමෙන් නිවන් දකින්න බෑ. දැන් මට අන්නේ පහෙන් නිකන් ඔළුවට ගන්න අරගෙන මට කියන්න ඔබ කවදාකවත් හිතලා දිනනවද ඔබගේ අම්මා මැරෙයි කියලා? අම්මා ඉතින් අර ලෙඩ ඇලි මේ පණ අදිනවනම් එහෙමනම් හිතේ ඉතින් අම්මා දැන් කොහේ ඉඳලා හරි මැරෙයි කියන එහෙම හිතේ. මං කියන්නේ නිකම් මේ හොඳට ඉන්න අම්මා මැරෙයි කියන කොයි මොහොතකවත් හිතලා තියෙනවද නැහැ. ඇයි? ඔබගේ දෘෂ්ටිය මොකද්ද? අම්මා සම්බන්ධව ඔබගේ දෘෂ්ටිය මොකද්ද? අම්මට කිසි කරදරයක් වෙන්න ඕනේ නැහැ. එහෙනම් ඔබ හිතන් ඉන්නේ මොකද්ද? ඔබ හිතන් ඉන්න දේ වෙයි කියන. ඒක නිසා තමයි ඔබට පුංචිවල් බයක් නැත්තේ අම්මගේ. ඔන්න ඔබ සියුම් තනක් හරියට අල්ලගන්න. ඕක නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ අන්තිමට. ඕක හරියට දැනුණා නම් දෙවියන් මේ සසරට ආයි කවුරුත් එන්නේ නැහැ. ඕක සතියට 100ක්ම දැනਿੱච්ච මහ උත්තමයාට කියනවා අරියතුන් වහන්සේ කියලා. සම්මා දිට්ඨිය පරිපූර්ණයි ඒ උත්තමයා. හොඳට ගන්න. තමන්ගේ දරුව මැරෙයි කියලා මොහොතකවත් හිතනවද ඔබ? හිතන්නේ නැත්තේ ඇයි? තමන්ගේ වසඟේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටියක් නිසා. මගේ කැමැත්ත මොකද දරුව මැරෙන්නේ? එහෙනම් මේ විදිහට ඒක වෙයි. නැත්තම් සිංහවදිනේ දරුව අතේ තියාගෙන ඉන්න බෑ. ඇයි දරුව වැටුනොත් එහෙම? හරි වෙල මහනුව වැහන්නොත් එහෙම වැල්ල වෙනකට ගියොත් එහෙම. ඒ මොකුත් ඔබට හිතෙන්නේ නැහැ. හිතෙන්නේ එකම දේ මොකද්ද? මට මොකුත් වෙන්නේ නැහැ. මගේ දරුවට මොකුත් වෙන්නේ නැහැ. නැත්තම් දෙවියනේ මල ගෙදර ගියාට පස්සේ ඔබත් අඬන්න එපා හොගාලා. ඔබටත් මේ ගින්න දැනෙන්නේ නැහැ මේ මල ගෙදරට ගියාම. හරුම එක මහත දෙවියනේ ඔබට මේ ගින්න දැනෙන්නේ නැහැ මේ මල ගෙදර ගියාට. ඔබට දැනෙන්නේ එකම එක දේ මොකද්ද? මගේ යාළුවගේ අම්මා ඉතින් මැරෙන්න බුණා. මගේ අම්මා මැරෙන්නේ. එක එක්කෙනා හිතලා බලන්න. කවදක්වත් හිතලා දිනනවද කියලා අම්මා මැරෙයි කියලා. නෑ. ඇයි? තම මගේ කැමති විදිහට තමයි වෙන්නේ. ඕක තමයි ගන්න දෘෂ්ටිය හැම තිස්සෙම. දරුවෙක් හදන්න ගියා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. දරුවව හදනකොට හදන්න යද්දි දෙවියන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියනවා. දැන් උඹලා මේ හදන යන දරුවව දන්නවා. මම උඹලට පෙන්නන්න. ඔන්න එකපාරට පෙන්නනවා පිළිදෙන කළුම කළු ඔළුවේ භාගයක් විතර තියෙන පාන්දු විසාතයක වගේ කොල්ලෙක්. මෙන්න මේකව තමයි උඹලට හම් වෙන්නේ යන්නේ. දැන් ගන්නවද? දැන් මේ දරුවව ඕනද උඹට? කතා කරන්න. ඔව් නෑ බෑ. ඒ වගේ දෙයක් ඔය වචන දෙයක් ගන්නවද? නෑ. එහෙනම් දැන් ඔබ දරුවව හදලා දැනන් හිටියට කවුද හම්බෙන්නේ කියලා නෑ. හැබැයි හිතේ තියෙන දේ දෙයි කියලා හිතාගෙන නේද ඇලුනේ. දරුවෙක් ඕනේ කියලා දරුවට ඇලුනේ දෙන්නතේ හිතේ තියෙන දේ දෙයි කියලා නේද. හැබැයි හම්බෙන්නේ එක කලින් දැනගෙන මේ කියන දරුවට ඇලෙයිද ඔබ කවදාකවත් නෑ. අර දෙයියෝ කියනවා උඹලා දරුව හැදුවොත් හදන්නේ මොයි දාතියෙ උන් කියලා. දැන් ඇලෙයිද දරුවෙකට? දැන් නම් ධනේ දරුවෝ නම් එපා. එහෙනම් දැන් ඔබට පේනව නේද සිංහදෙනි අපි වහගත්ත මුලා දෘෂ්ටියක් තියෙනවා. දැන් ඔබ තීරණය කළා නැත්නම් මේ බණිවරලා ගෙදර යනවා කියලා. පාරට ගමනක් යන්න පාරට බහමු හැමෝම ගමන ගිහිල්ලා තියෙනවද මෙච්චර කාලෙ? නෑ, පිරිසක් ගිහිල්ලා තියෙනවා. පිරිසක් මග නේද තාම? මග මැරිලා නේද? එහෙනම් ඔබ කොහොමද කිව්වද ඔබ ගෙදර යනවා කියලා? ඔබ කොහොමද හිතාගත්තේ මේකද මේ කිවිල්ලා ගෙදර ගිහිල්ලා බත් ටිකක් කාලි වෙලා අර ටිකක් කල්ලි වෙලා මේ ටිකක් කල්ලි වෙලා මේ ටිකක් කල්ලි වෙලා රැයට පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා? දැන් ඔය ඔක්කොම හිතුවේ කොහොමද? මම මේ ඔබට මෙයාන දෘෂ්තිය මම පෙන්නන්න මේ හදන්නේ. අපි තුල තියෙන දෘෂ්තිය. එහෙනම් තියෙන්නේ මොහොතක් මොහොතක් නැහැ අපි වශයෙන් තියෙනව නේද අපි? බලන්න කොච්චර මුලා දෘෂ්තියකද අපි ඉන්නේ කියලා. මොහොතක් මොහොතක් නැහැ ඔබගේ ගැනත් මොකද්ද අන්න ඒකේ මේ ලෙස පවතී කියලා හිතාගෙන ඉන්නේ. මොහොතක් මොහොතක් නෑර ඒ විදිහට කරනවා. බලාපොරොත්තු සහිතවයි ඉන්නේ හැම තිස්සෙම. අර දෘෂ්ටියට වැටිච්ච ගමන් බලාපොරොත්තුවක් හට ගන්නවා හිතේ. ඕකට කියනවා විඥානික බලාපොරොත්තුව. ඒ විඥානික බලාපොරොත්තුව ගොඩ නැගිච්ච ගමන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණොත් ඇලෙනවා. ඉෂ්ට නොවුනොත් මොකද වෙන්නේ? ඒක ගැටෙනවා. එහෙනම් ඔබ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටු මේක අවස්ථාවක් කියන්න මට. එක්කෝ ඇලුනම එක්කෝ ඇලුනම ඇලෙන්නේ ගැටෙන්නේ ඇයි? මුලාව ඉන්න මුලාව කිව්වේ මොකද්ද? මුලාව ආපු මුල කොහෙන් ආව මුල මොකද්ද? අවිද්‍යාව මූලේ. අවිද්‍යාව කිව්වේ මොකද්ද? ඇත්ත ඇත්ත තියෙනවා දැනේ. එහෙනම් බොරුවක් නෙමෙයි මෙච්චර දැනගෙන හිටියේ. ඇත්ත නෙමෙයි. එහෙනම් බලමු මොකද්ද ඇත්ත කියලා. හැබැයි මේ කියන හැම එකක් ඔබේ ජීවිතේ දදා බලන්න ඕනේ. ඒ ජීවිතේ දදා බලලා යෝනිසෝ මනසිකාර කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාර කරනවා කියන්නේ මොකද්ද? එළමසිලෙන් ජීයෙන් ඉන්නවා කියන එකද? කමක් නැහැ ඒකත් එහෙම හිතා ගන්න. නමුත් ඊට වඩා තව ගැඹුරට ගිය තේරුමක් ඔබේ තියෙනවා. යෝනිස මනසිකාර කරනවා. යෝනිය කියන්නේ උප්පත්තිය දෙන තැන. එහෙනම් උප්පත්තිය දෙන තැන මුදුන. ඒක කියන්නේ ජාතියේ මුදුන. ජාතියේ මුදුන මොකක්ද? කවුද උපත්තිය දෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණා තමයි මුදුන. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? යෝනිස මනීතිකාර කරනවා කියන්නේ ඉතින් අහකට ධර්මයේ ජීවිතයට දදා අවිද්‍යා තෘෂ්ණා මුදුන කඩල යනකම්. ඒක මෙනෙහි කරගන්න ඕනේ මෙතන. අහන අහන ධර්මයේ දදායක නිකම්ම නිකම් බණ ඇහුවට වැඩක් නැහැ. අත දරුවෙක් මෙතන ගෙනල්ලා දීපන නම් එහෙම ඒකත් නැලෙවි නැලෙවි බණ අහයි. බණ අහන නෙමෙයි උන්ට බණ ඇහෙන්නේ. ඒ පොඩ්ඩන්න බණ ඇහෙනවා. බල්ලෙක් ගෙනල්ලා මෙතන ඉන්නනම් බල්ලන්ට බණ ඇහෙනවා. හැබැයි අහන බණ තේරෙන්නේ නැහැ. එහෙනම් ඔබත් කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. තේරුණද? මේ අහන බණ තමන්ගේ ජීවිතේට දාන්න ඉස්සෙල්ලා. තමන් තුලින් දකින නිසා සවක්කාද මේ සඳහන් කියලා අහලා තියෙනවා. මතුවිට අර්ථයක් හරි අහලා තියෙනවා ඔය විදිහට. ඔගේ භාගය අවුරු අර්ථයක් තව තියෙනවා. ඒ වෙලේ ඉස්සරහට කතා කරන්න හැකියි. එහෙනම් තමන්ගේ ජීවිතේ නේද දාන්න. තමන්ගේ ජීවිතේ දාපු ගමන් තමයි තියෙන්නේ මේවට ප්‍රත්‍යක්ෂව උත්තර එන්නේ. අනිත් කෙනාගේ ජීවිතෙන් ඔබට නිවන් දකින්න බැරි ඒකයි. එහෙනම් තමන්ගේ ජීවිතේ දදා අර අවිද්‍යාව තෘෂ්ණා මුදුන කඩල යනකම් මේක වෙනෙහි කරන්න. ඒකයි කරන්නේ. උදාහරණ උපමා උරුමේ දෙන්නේ තමන්ගේ ජීවිතේ දාගන්න ලේසිද? සමහරවිට මං ගන්න උදාහරණ එකක්වත් ඔබේ ජීවිතේට සම්බන්ධ නොවෙන්න පුළුවන්. හැබැයි මේ උදාහරණ ආශ්‍රයෙන් ඔබට පුළුවන් දෙයක් ගොඩනගාගෙන තමයි ජීවිතේට දාගන්න. ඒක තමයි විදිය. ඔබගේ අල්ලපු ගෙදර ගෙනා පිට පොකට් කාර්යයක් නම් මේ පිට පොකට් කාර්ය බව ඔබගේ යාළුවෙක් ඔබත් එක්ක කියනවා. දැන් යාළුව කියපු නිසා විශ්වාසයක් නේද ඔබට හටගන්න. හැබැයි ප්‍රත්‍යක්ෂද? ප්‍රත්‍ය කිව්වේ අවිද්‍යා ප්‍රත්‍ය. අවිද්‍යා ප්‍රත්‍යශය වෙන්න ඕනේ හැම කරුණකටම. දැන් ඔයගොල්ලෝ ප්‍රත්‍යස්තද කියන මේක. නෑ. තව යාළුවෙක් කියනවා. දැන් ප්‍රත්‍යස්තද? ඒත් නෑ. මොකද උනේ? විශ්වාසයෙන් වැඩි උනා. ඇයි? ඒ දෙන්නම මේ දෙන්නගේ අත්දැකීම් නේද කියන්නේ? හරි මම මන් දැක්කම එක විප්පකොත් කරන්න ඔබ විප්පකොත් කරේ මම. මේ යාළුවා ඇවිල්ලා කියනවා. ඒ යාගේ අත්දැකීම් නේ කියන්නේ. එතකොට ඔබ විශ්වාසයෙන් වැඩි වෙයි. නමුත් ප්‍රත්‍යස්ත උනා. ඒ තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා. ඔබගේ බිරිඳ සමාජ ප්‍රොෆෙසර් ඇවිල්ලා කියනවා. ඔබ විප්පකොත් කරේ. ඒ ප්‍රත්‍යස්ත වෙනවා. නෑ අවිද්‍යාව කොණක් ඉතුරු වෙනවා. විශ්වාසයෙන් වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? ඔන්නම දවස බසෙන් යනකොට දකින්න ඕ විප්පකොත් කරා. ගහපු ගමන් නේ ගහනවා දැක්ක ගමන් ඔබ මොකද කරන්නේ? අර අහල විශ්වාසයෙන් ගත්ත එක ටංගර ජීවිතේට දානවා. ඒ තමයි තමන්ට අත්දැකීමක් තියෙනවා දැන්. දාපු ගමන් අර දෙමිත් අවිද්‍යාව වක් වෙනවද? ඡය වෙලා යනවා. ඒ පිළිබඳ අවිද්‍යාවක් තිබුණානේ. අවිද්‍යාව ප්‍රත්‍යක් අන්න එක ඡය වෙනවා. අන්න ප්‍රත්‍යක්ෂ වුණා. දැන් තව දුරටත් යාළුවා කිව්වා කියලා ගන්න ඕනේ. තරගෙට ගැලපෙනවා කියලා ගන්න ඕනේ. ගුරුවරයාගෙන් ආවා කියලා ගන්න ඕනේ. පොතේ දීප්ප කියලා ගන්න ඕනේ. නෑ එහෙනම් බුදුදහම කියන එක ඔන්න ඔය જાතියකින්. ඒකයි කාලාමයන්ට බුදුහාමුදුරුවෝ කිව්වේ. ධර්මයේ දන් නැති අයත් එක්ක නම් අන්‍යයන්ගේ මේ ගන්න සෙල්ලම් කරන්න පුළුවන්. ඔය කාලාම සූත්‍රේ පාවිච්චි කරගෙන. නමුත් හේතුඵල ධර්මත් එක්ක සෙල්ලම් කරන්න බෑ. අන්‍යයන්ගේ මේ හේතුඵල ධර්ම තේරෙන්නේ නෑ. හරි. එහෙනම් දැන් ප්‍රත්‍යක්ෂ කරගන්නකම් මේක මම කරන්න ඕනේ නේද? මෙනෙහි කරන්න ඕනේ මේ වෙලාවෙම. එහෙම තමයි මේ උදේට බණ අහන්න ඕනේ. සීනි කියලා එකක් අරගෙන ගිහලා 7000 දාන දෙක ඉඳගෙන හරියන්නේ නැහැ. ඔය විලාවේ හාමුදුරුවෝ ඇවිදින් ගිහින් වෙලාව බල බල වත්තියක් කාලේ ඉක්මනට යනවා හෙට උදේ වෙට යනවා තියනවා කිය. දැන් අද මෙතනට ආවේ ඔටික් කරන්න නෙමෙයිනේ. ඒක නිසා අපිට පැය දෙක තුනක් තියෙනවා මේක කොහොම හරි අහලා මේක කරගන්න. සෝතාපන්න ඵලයේ දකස් කරගන්න. කොහොම හරි. මැරෙන්න කියන්නේ මේ දැන් හරස් කරගන්න. ඇයි ඊළඟ මොහොතේ ඔබගේ නහරෙම පුරයි දන්නේ. උජානමින් ඉන්නේ පබඩ මේ ටික කියලා දෙනකොට ඔබට තේරෙයි. අද ඔබ මේ හැම එකක්ම දුකට හේතුව මොකද්ද? කියන්න මට උත්තර දෙන්න දුකට හේතුව මොකද්ද? තණ්හාව. කවුරු කිව්ව නිසාද ඔය දන්නේ? ඔය දන්නේ බුදුහාඳුර කියන නිසා. අදින් පස්සේ බුදුහාඳුර කියන නිසා නෙමෙයි ඔබ දැනගන්න. ඔබ ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. ඒ පිළිබඳ තියෙන්නේ. බලන්න මම බොරුද කියන්නේ කියලා. අන්න ඒකයි මම කියන්නේ. බුදුදහම කියන්නේ ඒකේ ප්‍රත්‍යක්ෂය කරන්න හැමදේ ඉස්සෙල්ලම. එතකොට තමයි අර කාලාමයන්ට කියපු කොටස දාන්න පුළුවන්. ගුරුවරයන් ආපු හින්දාද දැන් දන්නේ? නැහැ. පොතෙන් ආපු හින්දාද දන්නේ? ඒත් නැහැ. තර්කයෙන් ගැළපෙන හින්දාද දන්නේ? ඒත් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච හින්දා. හරි. දැන් එනවා අර පිට්පොකට් කතාව දැන් හොඳට වැටහුණා නේද? ඔන්න එහෙනම් ඒ තුලින් තමයි දැන් ඔබ මේ නිවන් දකින්න යන්නේ. හරි. එතකොට එහෙනම් දැන් අපි බලමු පින්වතුනි මේකද මේ තියෙනවා දැන් මේ අවිද්‍යාව දෘෂ්ටියක් ඇවිදින්න. ඒ මොකද්ද? අපි බලන්නේ මේව තියෙනවා කියලා. ඒක නිසා තමයි ඔබ ටීවී එකක් ඉස්සරහ ගිහිල්ලා රිමෝට් එක ඔබනකොට ඔබ බලාපොරොත්තුෙන් ඉන්න මොකක් වෙයි කියලා. රූපේ කියන. ආවේ නැත්තම් චන්දා. මේක වැඩ කරන්නේ නැහැ. මේක වැඩ කරන්නේ නැහැ. ඇයි ඒ? ඒ චන්දකක මේක වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒ මිදෙන්ද මම දැම්මා නම් වැඩ කරන්න ඕනේ. එහෙම නේද හිතන්නේ? මම එබුවා නම් වැඩ කරන්න ඕනේ. අනිත් ඒවා එබුවා වැඩ කරනවා නේද? ඒක අදාන්නේ. මං එබුවා නම් වැඩ කරන්න ඕනේ. ඔය දෘෂ්ටි තමයි ඉන්නේ. අම්ම හිතා ගන්නවා දරුවා එක වෙන්න ඕනේ කියලා. ඌ දෙක වෙලා ආපු ගමන් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. එක වෙලා ආවොත් ඇලෙනවා. එනම ඇලීමට ගැටීමට හේතුව මොකද්ද පින්වදිනි? ඕම ඔය කියපු මුලාව මොකද්ද? තමන් වශයෙන් තියනවා මේ මගේ කැමැත්ත මේ ලෝකෙ වෙන්න ඕනේ කියලා හිතාගත්ත දෘෂ්ටිය. එහෙනම් ඕකනම් අවිද්‍යාව කියලා කිව්වේ. ඕකනම් වැසීම කියලා කිව්වේ. එහෙනම් මොකද්ද පින්වදිනි ඇත්ත? ඇත්තටම ලෝකෙ මොකද්ද වෙන්නේ කියලා බලමු. ඇත්තටම ලෝකෙ වෙන්නේ මොකද්ද? ඇත්තටම ලෝකෙ වෙන දේ තමයි පින්වදිනි තථාගතයන් වහන්සේගේ වාදේ. ඒකම්මා හේතු පවවා තේසං හේතු තථාගතෝ වාහ තේසං ජීව නිරෝධෝ එවං වාදී මහා සම්මුණ හේතු බලදා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔන්න ඔය ටික හොඳටම වැඩි දෙන්නේ නිවන් දැකේ. මහා සාර සූත්‍ර 100ක් ගන්න ඕනේ. ඔය දෙක ඇද නිවන් දකින්න. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුම් ගැළපිලා විද්‍යාමාන වෙනවා. සම්භූත වෙනවා. හේතුම් ගැළපිලා හටස් වීමෙන් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙවි නියනවා. හේතු භංග වෙච්ච එකම මොකද වෙන්නේ? නිරුද්ධ චේකීවකවද නිරුද්ධා වෙනවා. එහෙනම් හේතුන් ගැළපිලා බැඳීමෙන් උදා වෙලී තියෙනවා මේ වස්තු. හේතු නැති වෙච්ච එකම මොකද වෙන්නේ? නිරුද්ධා වෙනවා. එහෙනම් මට කියන්න හේතුන් ගැළපිලා බැඳීමෙන් ඇති වෙනවා කියලා කොහේ හරි තියෙනවද? ඔබට පේනවද මෙතන තියෙන මේ ලයිට් එක? මෙතන මේ ආලෝකය එන්නේ මොකක් නිසාද? හේතුන් ටික ගැළපෙලා බැඳීමෙන් නේද මේ ආලෝකේ ඇති වෙලා දොය තියෙන්නේ? නැත්නම් උදා වෙලීද තියෙන්නේ? අපි අපි අපි අපි ටෙස්ට් කරලා බලමු. මේ ආලෝකේ ඇති වෙලාද තියෙන්නේ උදා වෙලීද තියෙන්නේ කියලා. ඔය බලමු. ස්විච් එක දැම්මම ආලෝකය නිකුත් වෙනවා. දැන් ස්විච් එක ඕෆ් කළොත් ඔය ආලෝකය කොහෙද යන්නේ? ස්විච් එක ඕෆ් කළොත් ඔය ආලෝකය කොහෙටද යන්නේ? බලාගන්න හැකිද? මේම ගිහිල්ලා ජනෙල් පයල්ලෙන් එළියට යනවා ආලෝකය. නෑ. එහෙනම් පිටින් යමක් ඇති වුණොත් ඒක නැති වෙන නම් ඒක කොහෙද යන්න ඕනේ නේද? හැබැයි යමක් උදා වෙදී තිබුණොත් හේතු ටිකක් නිසා නම් උදා වෙන්නේ ඒක. හේතු නැති වෙච්ච එක මං උදා වෙන්නේ නෑ නේද ආයි? එහෙනම් කියන්න ඕනේ නැහැ නේද කොහෙද යන්නේ කියලා. ඔන්න හොඳට දකින්න. තථාගතයන් වහන්සේගේ දීමනේ හේතුඵලවාදයේ විතරක් මෙතන ඇති නැති වාදයක් තිබුණේ නැහැ. ඇත යනු ඒකාන්තයකින් නැත යනු තවාන්තයකින්. ඇත කියලා කියන්නේ සාස්වතයි නැත කියලා කියන්නේ උච්ඡේදයි. ඔය දෘෂ්ටි දෙකේ නෙමෙයි තථාගතයන් වහන්සේගේ වාදේ තියෙන්නේ. ලෝකයේ තියෙන ඔය දෘෂ්ටි දෙකේ. ලෝකහම්මතේ තියෙන හැම ආගමක්ම ඔය දෘෂ්ටි දෙකට අයිති. බුදුදහම විතරයි ඔය දෘෂ්ටි වලට අයිති නැත්තේ. දෙසණක් නිත්‍ය දෘෂ්ටි කාගම් වලට ඔයව අයිති. එහෙනම් ඇත නැත කියලා කියන්න එපා කවදාකවත්. සමහරු කියනවා ඇතිවීම නැතිවීම බලනවා කියලා. සමහරු නම් මහා දරුණු දෙයක්ත් කියනවා. හිතේ ඇතිවීම නැතිවීම බල බල මම මේ දවස්වල ඉන්නේ කියලා. බයත් හිතෙනවා ඇයි බුදු වෙලාද? මේ හිතේ ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් මන් දන්නේ විදිහට නම් මගේ සාස්ත්‍රුන් වහන්සේ විතරයි. අනාවරණ ඥානෙ උන්වහන්සේ එක බලන්න පුළුවන්. ඒකනේ චිත්ත වීති හැම හොයාගත්තේ. නැත්තම් මෙලොව මිනිස්සුන්ට ඕක නම් බලන්න බෑ. නමුත් ඉතින් බලනවා. හිතේ ඇතිවීම නැතිවීම. හැබැයි හිතේ ඇතිවීම නැතිවීම මේගොල්ලෝ බලනකොට අපි බලනවා එක දෙයක්. මොකද්ද? හිතේ උදා වීම සහ වැයවීම. හිතක් හැදෙන තරම් මේකෙන් නෙමෙයි. ස්ලෝ මෝෂන් එකේ අපි බලනවා. හිත උදා වෙන හැටි දකින්න ධර්මයේ තුල. හිත වැයෙන්නේ නැහැ දකින්න අපි ධර්මයේ තුල. දැන් යම් උදා වීමක් තියෙනවා නම් පින්වතුනි ඒ හේතු ටිකක් නිසායි උදා වෙන්නේ. අපි ගමු ගින්දර. දැන් මගේ අතේ ලයිටර් එකක් තියෙනවා. හොඳ වෙලාවට මෙතන තිබ්බේ. ලයිටර් එක හැමෝම දැකලා තියෙනවනේ. ගින්නක් හටගන්න හේතු තුනක් තියෙනවා. විද්‍යාඥයෝ හොයලා දින තියෙනවනේ ඒ හේතු තුන. දාහ්‍ය ද්‍රව්‍යයක් ඕනේ, දහන පෝෂකයක් ඕනේ. ඊළඟට උෂ්ණත්වයක් ඕනේ. ඔය තුන තිබ්බනම් ගින්න හටගන්නවා. එහෙනම් ගින්න සමාන වෙන අපි සමීකරණයක් හදමු. දාහ්‍ය ද්‍රව්‍ය ධන, දහන පෝෂකයේ ධන, ජලන උෂ්ණත්වයේ සමානයි ගින්න. ඔව්ද නැද්ද? ඔය කොහෙද ඔබේ කැමැත්ත තිබ්බේ? ඕකේ කොතනද තියෙන්නේ ඔබගේ කැමැත්ත තිබ්බේ? එහෙනම් ඇත්තම தත්ත්වේ ගත්තොත් එහෙම ඇත්තම தත්ත්වේ දුක තමන්ගේ කැමැත්ත කියන එකක් නෑ නේද? තමන්ගේ කැමැත්ත හෝ අකමැත්තක් මේවට බලාපොරොත්තු මේ මේවට අඩංගු වෙන්නේ නෑ නේද? වෙන්නේ මොකද්ද? හේතුන් පටිච්ච සම්භූතං. මේ හේතුන් ගැළපිලා හටස් වීමෙන් විද්‍යාමාන වෙනවා මේ වස්තු. ඵලය කියන එක හැමතිස්සෙම විද්‍යාමාන වෙනවා මිසක් පින්වතුනේ ඵලය කියන එක ඇති වෙන්නේ නෑ කවදාවත්. ඵලය කියන්නේ හේතු රැසකින් විද්‍යාමාන වෙන එකක්. උදාහරණයක් මම ඔබගේ එහා පැත්තේ ඉන්න කෙනාව අල්ලලා පෙන්නන්න මට. කෙල්ලෙක් ඔබගේ එහා පැත්තේ කෙල්ලෙක් නම් ඉන්නේ කොල්ලෙක් නම් ඉන්නේ. ඔය කෙල්ලව හරි කොල්ලව හරි අල්ලලා පෙන්නන්න මට. දැන් ඔබ ඇල්ලුවා. හරි. දැන් ඇඳ කැල්ල බලන්න මොකද ඇල්ලුවේ කියලා. හංගට කැල්ලන්නේ අලුත් දිනේ. මං කිව්වේ කෙල්ල වල්ලන්න කියලා. කොහොම කෙල්ල වල්ලන්න පුළුවන්ද? හැබැයි කෙල්ලෙක් නැද්ද උදේ? ඉන්නවා විද්‍යාමාන වෙනවා. ඉන්නව නෙමෙයි විද්‍යාමාන වෙනවා. එහෙනම් ඵලය කියන එක හැමදෙම විද්‍යාමාන වෙවි තියෙන්නේ. ඇයි? හේතු සම්බේනකම්. හේතු දිනකල් ඵලයේ විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච එක මං ඵලයේ විද්‍යාමාන වෙන්නේ නැහැ ආයි. එහෙනම් හේතු සපේනකම් කිව්වදනේ ඵලයේ උදා වෙවි තියෙනවා. හේතු සපේන එක නතර කරලක මං ආයි උදා වෙන්නේ නැහැ. හැබැයි හේතු මේ ඵලයේ ඇති වුණා නම් නැති වෙන්න මොකද වෙන්නේ? කොහෙට හරි යන්න ඕනේ. මෙතන මේ වීදුරුව ඇති වෙලා නම් තියෙන්නේ. දැන් වීදුරුව නැහැ නේද? මෙතන නැහැ නේද වීදුරුව? ඇයි? ඒක කියන්නේ නැද්ද? හැබැයි උදා වෙවි නම් තියෙන්නේ මොකද වෙන්නේ? හේතු නැති වෙච්ච ගමන් ආයි උදා වෙන්නේ නැහැ. හොඳට බලන්න මේ ලයිට් වලදී. පේන අය බලන්න ඉතින්. ඔබට පේනවද ගින්න? මේ ගින්න සමාන වෙන්නේ මොකද? මේක ඇතුලේ තියෙනවා ගෑස් එකක්. ඔක්සිජන් තියෙනවා එළියේ. ගිනි ගල ගැහුවාම උෂ්ණත්වයක් එනවා. ඔන්න ඔය තුන එකතු වීමෙන් නේද මේ ගින්න හටගත්තේ. දැන් අපි බලමු එහෙනම් මේ ගින්න කොහෙන්ද ආවේ කියලා. දැන් ඔය කට්ටිය බලන් ඉන්නෝනේ මේ ගල්ලෙන් දෙක දිහා. පිටියසෙන් ඉන්න බෑ කියලා හිතමුකෝ. අනිත් අය මේ බලන්න මේ පැත්තේ ඉන්නේ නැහැ දොර බලාගෙන ඉන්නේ. පිට එළියේ ඉන්නේ නැහැ හොඳට බලන්න කොහෙන් ගන්නේ එනවද කියලා. ගින්දර ටිකක් මේකට. ගහපු ගමන් ඔන්න ආවා. කොහෙන් ගන්නේ එනවා එහෙම දැක්කද කවුද? නෑ. එහෙනම් මොකද්ද පින්වදනේ මේ ගින්න කියන්නේ? අර හේතු තුන එකතු වීමෙන් විද්‍යාමාන වෙන ඵලය නේද? අර හේතු තුන එකතු වීමෙන් විද්‍යාමාන වෙන ඵලය. හරි. එහෙනම් දැන් හේතුම් පටිච්ච සම්භූතං. හේතු භංගා නිරුද්ධති. එහෙනම් හේතුවක් භංග වුණොත් එහෙම නිරුදා වෙනවා. ඒ කියන්නේ ආයි උදා වෙන්නේ නැහැ. දැන් බලමු ආයෙ හරයක් කියලා. දැන් ඇයි මම මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නේ? හේතු සපයන්න ඕනේ මේකට. මේක වෙනස පවතින නම් මං හේතු සපයනවා දැන්. දැන් මේ හේතු සපයනකල් මේ ඵලය විද්‍යාමානයි නේද? එහෙනම් මං ඔන්න බටන් එක අතාරින්න යන්න ඕක බලන්න මේක මේ දැල්ල කොහෙටද යන්නේ කියලා. හොඳට බලන්න. ඇද්දක එහෙම වදී ඇවිල්ලා සමහර වෙලාවට දැල්ල. ඇයි යනකොට වැදනොත් එහෙම හැප්පිච්චි කියන තමයි යන්නේ. දැන් කො? දැක්කද පින්වදින හේතු භංග වෙච්ච එක මං නිරුදා වෙච්ච හැටි. මේක තමයි පින්වදින ලෝකේ සනාතනික ධර්ම. හේතුන් තියෙනකන් හේතුන් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච එක මං නිරුදා වෙනවා එච්චරයි. එහෙනම් උදා වීමක් සහ නිරුදා වීමක් මේ ලෝකේ තියෙන්නේ. ඒකයි උදා වීමක් සහ වැය වීමක් කියලා කියන්නේ. අවිද්‍යා තෘෂ්ණා කරුණ ආහාර නිප්පති ලක්ෂණ නිසා රූප හට ගන්නවා. අවිද්‍යා නිරෝධනං තෘෂ්ණා නිරෝධනං කර්ම නිරෝධනං ආහාර නිරෝධනං නිප්පති ලක්ෂණ නිරෝධයි. ඒකේ පරිණාම ලක්ෂණ ඉදයි කියනවා. ඔය ගැඹුරු ධර්මයක්. ඉතින් ඇත්තට යන්න ඕනේ නිවන් දකින්න. දැනගන්නේ කොහොමදයි? තව සර්ලෝකේ දහන ධර්මතාවය තේරුම් ගන්න. එහෙනම් දැන් ඔබ හොදාකාරව දැක්කලින් කියන්නේ හේතු සමානයි ඵල කියන. හේතු එකතු කිරීම හේතු එකතු කිරීම හේතු සමානයි ඵල. එහෙනම් ඔබේ කොහෙද තියෙන්නේ ඔබේ කැමැත්ත තියෙන්නේ? කොතනද ඔබේ කැමැත්ත කියන එක තියෙන්නේ? එහෙනම් ඔබ කැමති වුණත් නැත්නම් මේ හේතු තුන එකතු වුණොත් ඵලය හැදෙනව නේද? ඒක නේද ඇත්ත කතාව. ඔබ කැමති වුණත් නැත්නම් පිටින් මේ හේතුවන් නිරුද්ධ වුණොත් එහෙම ඵලය නිරුද්ධ වෙලා යනවා නේද? හේතුවක් භංග වුණා නම් ඵලය භංග ඵලය නිරුද්ධ වෙනවානේ. ආයි උදාවේ නැහැනේ ඵලය. එහෙනම් ඔබගේ දරුවාද හුස්ම ගන්නව නේද? එහෙනම් හුස්ම ඇද ඇද හේතු සකස් කරන කල් මොකද වෙන්නේ? දියෝතුන් අතර ඉන්නවා කියලා ඵලය හැදි හැදි නේද තියෙන්නේ? ඔය හුස්ම ගන්න නතර කරන මොකද වෙන්නේ? මේ නිරුද්ධ වුණා. එහෙනම් දැන් මට කියන්න පිළිදෙන ඔබගේ දරුවාද දියෝතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දා? ඔබගේ දරුවා අද ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දා? නැහැ. ඔබ ජීවත් වෙන්නේ ඔබ කැමති හින්දා. ජීවත් වෙන්න කැමති නේද? ජීවත් වෙන්න කැමති නේද ඔබ? හැබැයි ඔබ ජීවත් වෙන්න ඔබ කැමති හින්දාද? නෑ, ඒකට අදාළ හේතු සකසලා තියෙන හින්දා නේද? එහෙනම් ඔය හේතුවක් භංග වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔය පුටුවට මැරිලා යනවා නේද හොම්බෝ? එහෙනම් මොකද්ද මේ ජීවිතේ තියෙන හරය? හැබැයි මගේ වසඟේ තියෙනවා කියලා ගත්තා නම් ලෝකෙද මුදුන වෙලා ඉන්න පුළුවන්. ඇයි මැරෙන්නෙත් නැහැ? හැපෙන්නෙත් නැහැ? පිඳෙන්නෙත් නැහැ, කැඩෙන්නෙත් නැහැ, මගේ උන්ට මොකුත් වෙන්නෙත් නැහැ. එහෙනම් මම මුදුන මන් ලොක්ක. අන්න එහෙම හිතාගෙන හිටිය හැකි. නමුත් ඇත්තටම වෙන්නේ මොකක්ද? හේතුන් තියෙනකම් විද්‍යාමාන වුණා, හේතු නැති වෙච්චකම ඉවරයි. එයා දැන් මහා උජාරුවේ නටන්න පුළුවන්. ඔබට හෙට මහා උජාරුවේ යන්න පුළුවන් ඔබගේ ඔෆිස් එකට. මම ඔෆිස් එකේ මුදුනන දැන් ඔෆිස් එකේ මුදුන වෙලා යන්න පුළුවන්. හිතන බලන්න පින්වදෙනි, මේ සසනේ මොන තරම් අනාථයෙක් කියලාද ඉන්නේ කියලා. ඒකයි මම තරුණ තරුණියන්ට කියන්නේ, ඇත්ත ඇරි සැටියෙන් අවබෝධ කරගෙන ඔය මුදලාට කමුරණ එක නවත්තල මේ නිදහස අහසක්වන් පැවිද්ද පැවිදින මේ බලගමන කෙලවර කරගන්න කියලා. ඔය තරුණ ජීවිතේ නාස්ති කරලා දාන්න එපා නිකන්. 65 වෙනකන් පස්සේ ගිහිල්ලා කම්පියුටර් එක ඉස්සරහට චර්චර කරලා ගහන්න පුළුවන්. හැබැයි තරුණ කාලේ වුණේ මොකද? වීර්ය වඩන්නේ මේක කරන්න. නිකන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, නිවන් දකින්නවා කියන එක පංච මාරියොත් එක්කම යුද්ධයක් කරන්න ඕන. එහෙනම් පංච මාර යුද්ධය කරගන්න ඕනේ එවිදින්. ඔබට කියන්න අපිට සුබ ලකුණු පහළ වෙලා තියෙනවා දැන්. මෙච්චර කාලෙ නිදාගෙන ඉන්නු මහා හොඳ. ඇද්ද ගැම්ම අපි දිහා බලන් ඉන්න බව පේනවා හොඳට දැන්. මෙච්චර කාලෙ නිදාගෙන හිටියේ. හිතුවේ මොකද සම්බුද්ධ ශාසනය යට ගියයි කියලා. ඉවරයි කියලා දැන්. ඒක කියන සුබ ආරංචියක් ඒක කියලා. අදන් දෙයට නම් කරයි ඇති වෙන්නේ. ඒ තමන් ඒ කාලේ ඉන්නෝනේ හැමතැනම. පුතග්ජනනේ වැඩි හරියක් ඉන්නේ. පුතග්ජනයා කාගේද? මහා හොඳගේ. මහා හොඳ කියන්නේ කවුද කියලා දන්නව නේද? නමවත් කියන සුදු කෙනෙක් නෙමෙයිනේ. මහා හොඳගේ වැල්ව ඇහෙලා තියෙන්නේ. දැන් පුතග්ජනයා නටයි හොඳට ඉස්සරහට තව. බය වෙන්න දෙයක් නැහැ. ආර්යෝ ඉන්නවා ඒ ඒටත් එහා පැත්තට යන්න දැන්. මොහොතින් මොහොත ආර්යෝ විහි වෙනවා. මේ සාසනේ ආර්යෝ තමයි රකින්නේ. පුතග්ජනයා හිතන් ඉන්නවා සාසනේ රකින්නවා කියලා. අන්තිම සාසනේ මේ රැකලා තියෙන්නේ පන්දලක තාප්පයක්. ඇයි අද මුස්ලිම් අයට බයින්නේ? සාසනේ කනවා කියලා නේද බයින්නේ? සාසනේ කනවා කියලා නේද නිවැරදි මුස්ලිම් අයට බයින්නේ? සාසනේ කිව්වේ මොකද්ද? සම්ප පාපස කරන. දැන් ඔබට සියලු පාපයන් අකර්මණය කරන්න මුස්ලිම් අය ඉඩ දුන්නේ නැද්ද? අරන් ගිහින් මිනිමෙර වුදු බලව සතු මෙරෙව්වද? කුසල අසු උපසම්පදා මාර්ග බලයෙන් උපසම්පදා කරගන්න මුස්ලිම් අය ඉඩ දුන්නේ නැද්ද ඔබට? හදා පල. ඒක කලියේ නෑ නේද? ක්‍රිස්තියානි ඉඩ දුන්නේ නැද්ද ඒක කරගන්න? සචිත්ත පරියෝ දපන. මේ චිත්ත පරියය මනාවට දමනය කරගන්න උදව් කලේ මේ මේ මේ එපයි කිව්වද? අල්ලන් හිටියද? නෑ නේද මේක. එහෙනම් ඒ තම බුද්ධානුශාසන කිය ඕක නේද බුද්ධානුශාසනේ. එහෙනම් ওই ටික කරගත්තා නම් හරි නේද? ওই ටික කරගෙන සිංහදෙනි මහරහතන් වහන්සේලා ලෝකේ දිහේ දොඩ ඔය කාටවත් ඉන්න බෑ. ඒක තමයි විදිය. මේ ජම්බු දූපේ මේ ශ්‍රී ලංකා දූපේ කියලා කියන්නේ බොහොම උතුම් ස්ථානයක්. හේතු තියෙනකම් විතරයි පිටුදෙනි ඵල හැදෙන්නේ. හේතු භංග වෙච්ච එකම මොකද වෙන්නේ? ඵලය නිරුද්ධ වෙනවා. හොඳ ඒකයි බය වෙන්න දෙයක් නැහැ. මහානායක හාමුදුරුවෝත් එක්ක මම කතා කරද්දී මම කිව්වා අපේ හාමුදුරනේ ඉස්සරහට මේ තරුණ ප්‍රජාවගෙන් ලංකාවේ ජනගහනයේ තරුණ ප්‍රජාවගෙන් 20%ක් පැවිදිනු අඩුම ධර්මයේ කියලා. මම ඔබ අන්දරේක පොරොන්දු වෙනවා කියලා. මහානායක හාමුදුරුවෝ ගත්ත එක මම කිව්වා ඉතින් මේ මුස්ලිම් අයගෙන් එහෙම කරදරයි නේද? මේ කොල්ල උරුට්ටෝ බැලදුරුත් මේ මේ මේ සිංහල ජාතියේ මොකද වෙන්නේ කියලා. මම කිව්වා අපේ හාමුදුරනේ දෙබර කූඩු හදනවා ඕනේ තරම්. දෙබර කූඩු දැකලා තියෙනව නේද? රබර් වත් එකට යනවා එකපාරක් දකින්නවා. ටෙනිස් බෝලයක් වගේ ලොකුයි. දවස් දෙකකින් විතර යනකොට ෆුට්බෝලයක් වගේ වෙලා. දවස් තුනකින් විතර යනකොට කලකෙදියක් වගේ වෙලා. සති දෙකක් තුනක් යනකොට මහා ගෝණියක් වගේ වෙලා. ඔය වේගයේ හහඳල බැලුවොත් එහෙම අවුරුද්දක් යනකොට මුළු ලංකාව තරම් ලොකු දෙබරයක් හැදෙන්නේ නැද්ද? දැකලා තියෙනවද එහෙම? මුළු ලංකාව තරම් ලොකු දෙබර? නෑ නේද? එහෙනම් බය වෙන්න දෙයක් නෑ නේද? ඇයි රබර් මල් පිපෙන කාලේ මොකද වෙන්නේ? ඔක්කොටම පත්තු වෙනවා වෙන්නේ. එහෙනම් මේකෙන් හේතු තියෙනකම් විතරයි ඵල හැදෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ. හේතු තියෙනකම් ඵල විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච එකම ඵලය ඉවරයි. ඩෙන්ගු කියන්නේ මොකද්ද? ඩෙන්ගු කියන්නේ පිළිගන්නේ මහාංගතයක්. ඩෙංගා නටනට කරන මහාංගතයක් ඔය තියෙන්නේ. ඩෙංගා නටනවා කියන්නේ මොකද්ද? නෙගා නරනවා කියලා කියන්නේ දෙගුලි කරන්නේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව විකාරකින් දඟලනවට. වහංගතයක් කියලා කියන්නේ මොකද්ද? ගත වහං කරගෙන කරන වැඩ පිළිවෙල. තමන් හැංගිලා ඉඳගෙන යටින් ගන්න දේවල් නේද වැඩියද? උඩින් නෙමේ දේවල් ගන්න පුළුවන් තරම් යටින් ගත වහං කරගෙන තමයි කරන්නේ. මගේ නිලයට ඕක සුදුසු නෑ කියලා යටින් දියක්කො. කක්කුසි හොඳන එකම ඉඳලා ජනාධිපතිවරයා දක්වාම ওই ටික වෙනව නේද මේ අද ලංකාවේ? කිසි වැඩක් කරගන්න පුළුවන්ද පිටින් ගව ගත වහං කරගෙන එයාගේ මේදෙලා. එහෙනම් ගත වහං කරගෙන බලු වැඩ කරද්දී වහං ගත හැදෙනවා. නෙගා නටනට විකාර කරද්දී ඒකට අදාළ දේවල් නිර්මාණය වෙනවා ලෝකේ. දැන් ඔය දේවල් නිර්මාණය වෙන එක මේ හේතුන් පටිච්ච සම්භූතන් නේද? එහෙනම් හේතුන් සකස් වීමෙන් විද්‍යාමාන වෙච්ච ඵලයක් නේද ඩෙන්ගු කියලා කියන්නේ? එහෙනම් දැන් ඕකට ඩෙන්ගු මර්ධනය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? හේතු බංග කරන්න ඕනේ. එහෙනම් හේතු බංග කරන්න නම් බින්වලින් මෙතර කල් බඩමු සංකාරවල වෙනසක් ඇති කරගන්න ඕනේ නැද්ද? ඇයි බින්වලින් ඩෙන්ගු මදුරු බදවකටම කරද්ද? ඩෙන්ගු මදුරුව මිනිසුන්ට විරුද්ධව කටයුතු කරන්නද? හිටපංගු මිනිතුනේ උඹලට දෙන්නම් වැඩේ කියලා අර විස බීජේ හොයාගෙන ගිහිලා මරින් මරින් මගේ ඇඟේ නැගහ මං ගිහිල්ලා විදලා දාන්නම් කියලා කිව්වද ඩෙන්ගු මදුරුව? එහෙනම් ඩෙන්ගු මදුරුවට වෛර කළ හරියනවද? කර්මාණු රූපීව ඒකගේ ඇඟේමයි යරක හටගන්නේ. ඒක කැමැත්තෙන් ගන්න එකක් නෙමෙයි. ඇයි අර පොඩ පොඩ කොනහල අනිත් එකගේ දේවල් ගන්න පුරුද්දක් තියෙනවා. මදු උරනවනේ. මදු උරන නිසා තමයි මදුරුව වෙන්නේ. මදු කියලා කියන්නේ තව කෙනෙක්ගේ ළඟ තියෙන එකක් හරි සාරයි කියලා හිතිලා හිමීට කොනහල කොනහල ඒක ගන්නවා. ලස්ස ගණන් නෙමෙයි නෙල්ලන්නේ. වේටර් වතුර එකක් ගෙනහම දීපනම් ඌට ටිප් එකක් දුන්නත් ඌ බයිනවා. එහෙනම් පොට්ටක් ගන්න චුට්ටක්. චුට්ට චුට්ට ගන්න. ඉන්ජෙක්ෂන් එක ගැහුවා පොඩ්ඩක් ගත්තා. ඔන්න ඕකගේ ඇඟේ තමයි ඔය කියන එක එන්නේ ඊට පස්සේ. දැන් මදුරු වල දෝ තියලා හරියන්නේ නැහැ. ඔය ඔක්කොම වැඩ කළේ කවුද? ඔය ඩෙන්ගු හැදෙන්නේ නැහැ අලින්ට. ඩෙන්ගු හැදෙන්නේ මිනිස්සුන්ට. එහෙනම් මිනිස්සුන්ට මේක හැදෙන්නේ. මිනිස්සු විසින් කරන දහබළු වැඩ නෙමෙයි ඊට හේතුව. එහෙනම් පින්වතුනි සද්ධාන මේ අවබෝධ කරගෙන ඔය දහබළු වැඩ කරන එක නවත්තන්න. ගත වසන් කරගෙන කරන ඔය දහබළු වැඩ නවත්තන්න. මම ඔබට නෙමෙයි මේ කියන්නේ. ඔබට විතරක් නෙමෙයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාව ධර්මය අහනවා. ඔබ මම ඒක ඇහිවි ඔබට ලොකු ශක්තියක් තියෙනවා පිළිගනි ඔබ ඉගෙන ගත්ත පිරිස. ඔබ කව වැඩ කරනදී අඳුම ධර්මෙ තුන්දෙනෙක්වත්. මෙතන ලෝයර්ස් නැති, ડોක්ටර්ස් නැති, ඉංජිනේරු නැති ඔය හැම කෙනාටම මම මේ කියන්නේ මුදලාලි නැති. ඔබ කව 10 දෙනෙක් හරි වැඩ කරනවා නම් තුන්දෙනෙක් අඳුම එකෙක් හරි වැඩ කරනවා. ඒකට විශ්වාසයෙන් යුතුව මේ ධර්මයේ දෙන්න. පින්වතුනි වසංගත කියන්නේ ලේසි වැඩ නෙමෙයි. වසංගත හැදුනහම පලාතක් විනාශ වෙන්නේ ඒක නිසා. ඔය ගත වසං කරගෙන කරන වැඩ. එහෙනම් හේතුන් පටිච්ච සම්භූතං වෙන මොකුත් නැහැ මේ ලෝකේ. හේතු බංග වුණොත් ඵලය බංගයි. ඵලය නිරුද්ධයි. එතරම් නිරුද්ධ නිරුද්ධව. එහෙනම් දැන් ඔබ කැමතිද දෙඟු හැදිනවද? ඉන්නේ හැදෙන්නේ නැතුව තියෙන්නේ. එහෙම කියන්න බෑ. හැදෙයිද? ඒකත් කියන්න බෑ. කොහොමද අපි දන්නේ? හේතු හැදුණා නම් ඵලෙ විද්‍යාමාන වෙනවා. හේතු නැති වුණොත් ඵලෙ නැහැ. ඔන්න ඕක හොඳට ඔබට තේරුණාද? මේ ලෝකයේ සනාතනික ධර්ම. එහෙනම් අද අම්මා ජීවත් වෙන අතර ඉන්නේ ඔබ කැමති නිසාද? හතුරා මිය ගියේ ඔබ කැමති නිසාද? නැහැ. ඔබගේ කැමැත්ත අකමැත්ත බලපානවද පිංගතු? හේතු සකස් වුණා නම් ඵලෙ විද්‍යාමාන වෙනවා. එහෙනම් දැන් හොඳ ආකාරව දැනගන්න හේතු සකස් වුණා නම් ඵලෙ විද්‍යාමාන වෙනවා. හේතු සකස් වුණා නම් ඵලෙ විද්‍යාමාන වෙනවා. ඕක තමයි ඇත්ත සත්‍ය. ඒකයි කියන්නේ මේ ලයිට් එක. ස්විච් එක දාපු ගමන් හේතු ටික එකතු වෙලා ඵලෙ විද්‍යාමාන වෙලී තියෙනවා. ස්විච් එක ඔෆ් කරගම මොකද වෙන්නේ? ඵලෙ විද්‍යාමාන වෙන එක නතර වෙනවා. ඒ කියන්නේ උදා වෙදී ටිවිට් එක උදා වෙන එක නතර වුණා. අනි වජ්ජිකොත්ත පිළිවෙත බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවෝ දැන් ඔබ වහන්සේ අරිහත්ත්වයක් පණවනවානේ. ඔය අරිහත්ත්වේ පණෙවුවට පස්සේ අරිහත්තුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ කොහටද යන්නේ? උතුරට උතුරු දිශාවටද යන්නේ? දකුණු දිශාවටද යන්නේ? ඔන්න ඔය ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මම මේක උඹට උදාහරණකින් කියන්නම්. ගිනි මැලයක් තියෙනවා කියලා හිතන්න. දර වලින් ඇවිලෙන ගිනි මැලයක් තියෙනවා. ඔය ගින්දර ඇවිලිලා නිවිල යනවා. ඔය ගින්න කොහෙටද ගියේ කියලා අහනවා බුදුහාමුදුරුවෝ. උතුරු දිශාවටද ගියේ? දකුණු දිශාවටද ගියේ? ඒ වෙලාවේ අර පිළිවෙත් කියනවා, ස්වාමීනි එහෙම කියන්න බෑනේ. දර නිසා හටගත්ත ගින්න දර ඉවර වෙන්නේ නැති වෙලා ගියා. කොහෙටද ගියේ කියලා කියන්න බෑනේ. ආන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා, එහෙනම් ඒක මේ වගේම තමයි. ජාතිය විද්‍යාමාන වෙන්නේ භවය තියෙනකන් විතරයි. එහෙනම් ජාතිය විද්‍යාමාන වෙවි තියෙනවා පින්වතුනි, රාග දේශ මොහ භව තියෙනකල්. ඒකයි භව පත්‍ය ජාති කියලා. එහෙනම් ජාතිය විද්‍යාමාන වෙන්නේ භව තියෙනකල් විතරයි. භව නිරෝධයි නම් මොකද වෙන්නේ? ජාතිය නිරෝධයි. ජාතිය නිරෝධයි කියලා කිව්වම මොකද? ජාතිය නිරුද්ධයි. ආයි ජාතිය විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ, එහෙනම් රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඇයි? අර භව නැසීමනේ. ජාතියට හේතු වෙන්නේ භව. එහෙනම් ජාතියක් විද්‍යාමාන වෙවි තියෙන්නේ මොකක් නිසාද? භව නිසා. එහෙනම් භව භංග වුණා නම් මොකද වෙන්නේ? ජාතිය ඉවරයි. එහෙනම් කොහෙටද ගියේ කියලා කියන්න පුළුවන්ද? නෑ. විද්‍යාමාන වෙවි තිබිච්ච එකක් නිරෝධා වෙනකොට, උදා වෙවි තිබිච්ච එකක් නිරෝධා වෙනකොට කොහෙද ගියේ කියලා කියන්න බෑ. එහෙනම් එහෙම ඒවා ලෝකේ නෑ. ලෝකේ තියෙන්නේ මොකද්ද? උදා වෙවි තියෙනවා, පැය වෙනවා, නැත්නම් නිරෝධා වෙනවා. මේ මේසේ කකුල් හතරයි ලෑල්ලයි තියෙනවා. හැමෝටම තේනේ ඒ නිසා මම මේ ගන්නෙ. කකුල් හතරයි ලෑල්ලයි ඇනත් එක්ක පටිච්ච වෙලා තියෙන නිසා මේසේ උදා වෙලා තියෙනවා. දැන් මේ උදා වෙවි තියෙන මේසේ මට අල්ලන්න පුළුවන්ද? මෙතන ඉන්න කාටවත් පුළුවන්ද මේසේ අල්ලන්න? ඔන්න ඇල්ලුවා, අරුණේ මේසේද? නෑ, ලෑල්ල අහුනේ. යටින් ඇල්ලුවා, අහුනේ මේසේද? නෑ, අහුනේ මොකද්ද? කකුල. එහෙනම් මේසේ අල්ලන්න පුළුවන් එකක්ද? බෑ, විද්‍යාමාන වෙවි තියෙන එකක්. එහෙම නැත්නම් උදා වෙවි තියෙන එකක් අල්ලන්න බෑ. මේ මේසේ කඩන්න පුළුවන්ද කාට හරි? මේ මේසේ කඩන්න පුළුවන්ද කාට හරි? බෑ. පොරවක් අරන් ගැහුවොත් මේ මේසේද ගැලවිලා? නෑ, ලෑල්ල ගැලවිලා. මේසේ කඩන්න බෑ. එහෙනම් එතනත් ප්‍රතිවදී මේක පණවන්න බෑ. වෙන්නේ මොකද්ද? උදා වෙවි තියෙනවා. තාම මේ මේසේ උදා වෙනවා. මං ගහනවා පයික් එක මේ කකුල කඩලා යන්න. දැන් මොකද වෙන්නේ? දැන් නිරුද්ධ වෙනවා. ඇයි? හේතුවක් නැහැනේ. හේතුවක් නැති නිසා මොකද වෙන්නේ? දැන් නිරුද්ධ උදා වෙලා තියෙනවා. දැන් මේසේ කියන එක උදා වෙන්නේ නැහැ කවුරුටවත්. මේ જાති අබලම් මේසේ උදා වේද? පැත්තක් බහැපු එක අබලම් මේසේ. එහෙම මේසේයක් තියෙනවනේ. දැන් මේක හොඳ මේ. කකුලකට පයින් ගියාම කකුල් තුනයි තියෙන්නේ මේ පැත්තට ඇලුණා. දැන් මේක මේ පැත්තට ඇලවෙලා තියෙන්නේ. එහෙනම් දැන් මේක අබලම් මේසේ. දැන් එහෙනම් උදා වෙවි තියෙන්නේ මොකද්ද? අබලම් මේසේ. අබලම් මේසේවත් අල්ලන්න පුළුවන්ද ඔබට? ඒත් බෑ. අල්ලන්න පුළුවන් හේතු විතරයි. පොද ඵලයේ කියන එක විද්‍යාමාන. එහෙනම් පින්වතුනි, හොඳාකාර ඔබ බලන්න. ඔය කොල්ලෙක් පානෙනකොට ලස්සන ගෙල්ලෙක් දැක්ක කියලා. මෙන්න මේ මුලා දෘෂ්ටිය නැත්තම් යථාර්ථවත් ඔබ දකින්න. දකින්න තියෙන්නේ මොකද්ද? කෙල්ලෙක් කියන එකක් ඔතන තියෙනවද ඇත්ත වශයෙන්? නෑ, විද්‍යාමාන වෙනවා විතරයි. කෙල්ලෙක් තියෙනවා නම් ගිහින් අල්ලපන්, දැන් කෙල්ලව අරන් දෙන්න. උඹ අල්ලන්නේ අරන් දෙන්නකෝ කෙල්ලෙක්. දැන් මොකද අල්ලලා ගන්නද? හංගට ගැල්ලක් නේ. ඔළුවෙන් ගැල්ලුව කෙස් ටිකක් ගත්තා, ලොම් ටිකක් ගත්තා, නියදස් සම ටිකක් ගත්තා. හිනා ගිනා මේ කෙල්ලෝ බදා ගනින් කියලා. කෙල්ලෝ කෙල්ලෙක් බදා ගන්න පුළුවන් කොල්ලෙකුට ගිහින්. පුළුවන්ද? බෑ. බදා ගන්න මොකද්ද කරන්නේ? හංගඩේ එහෙම ගලවල. ඇයි කෙල්ල කිව්වම හංගඩේ විතරද ආයේ? ඇයි අඳුලේවත් ආයේ? මූත්‍රා ගොකත් ආයේ? ඕද නැද්ද? ඒ ඔක්කොම බදා ගන්න. හදවත ඉල පපු ඇට මහ ඇට නම් මේ නහර ඔක්කොම ආයේ. නැද්ද? ඒ කෙල්ල නෙමෙයිද? දැන් කෙල්ල කියන්නේ හංගඩේද? එහෙම හරි ලේසි. පුතාර කතාවද බදින් හංගඩේ කියලා දෙන්නුනේ. යථාර්ථවත් හිතලා බලන්න මොකද්ද මේ කියන්නේ කියන්නේ. ඒකයි මං කිව්වේ මෙච්චර කල් අසුචි කන් නැති. ආයි අසුචි කන් නැහැ මේක දැක්ක ගම. මේකෙන් නිදහසෙ. තරුණයන්ට මේක තේරිච්ච ගමන් තේරිලි බැල නොකෙටි එන්නේ. එක දේශනාව තුන් හතර දෙනා ඉල්ල කියන බයිදු වෙන්න ඕනේ කියන. මේ ඉන්නේ ධම්ම අවබෝධය. සුන්දර බුදුදහමට අහුවෙලා නෙමෙයි ඉන්නේ. සමහරවක් පදින සුන්දර බුදුදහමට අහුවෙලා බැරි දේ නෑ. අනේ රහතන් වහන්සේ මේ වගේ කොච්චර සේසුද මේ කොච්චර හොඳයිද? ඕකට අහුවෙලා නෑ ඉති. මේ ඉන්නේ යථාර්ථවත් බුදුදහමට අහුවෙලා. මේක තමයි මෙතන. බුදුහාමුදුරන්ට ආවර්තනී මායාවක් තිබුණා නේද? එහෙම නේද කියන්නේ? ආවර්තනී මායාවක් ආරේ යන්න නැමෙපා. ආනතෝසෝ මහා ධම්මෝ මගදානං ගිරිපජ. අන්න මහා ධම්මනේ එනවා මගේ මගද ගිරින් බහැගෙන. මගද කන්දෙන් බහැගෙන එනවා. පංජේ කට්ටිය තරංජා උඹල මිනිසු වහන ගනිල. මොන ගෑනු කතා වුණා ඒක? උඹලගේ මිනිසු ටික අහන ගනිල. පංජේ 250ක් අරගෙන ගියේ. ඔය මහා ධම්මනේ ඔය එන්නේ කන්දෙන් බහැගෙන. ඔය එන්නේ භූමි පාළුව. ඔන්න භූමිය පාළු කරන්නේ කායල. ඒ යථා ධර්ම නැගෙනවා පින්වතුනි දැන්. ආවර්තනී මායාව තියෙනවලේ. මොකක්ද ආවර්තනී මායාව කියන්නේ? අසුචි කකා ඉන්නේ කාට පෙන්නනවා මේ උඹ කන්නේ අසුචි කියලා. ඒක දැනගත්ත එක මම අසුචි කන්නේ එක නවත්තනවා ඒක තත්පරේ. මම්මුලා වෙලා ඉන්නේ කාට පෙන්නනවා ඔය මම්මුලා ඕක නෙමෙයි මුලා මේ මුලාදී ඔය ලෝක නෙමෙයි මේකයි පාර කියලා. ඔබ කතරගම යන්නේ යනවා. කතරගම යන්නේ යනකොට වෙන පාරක් තෝරගෙන යන්නේ දැන්. යන්න හදනකොට එක්කෙනෙක් හෙන ඔය පාර නෙමෙයි ඔය පාර ගියොත් මෙන්න මේ යන්නේ කියලා බෙන්දනවා. මේකයි පාර කියලා. ඔබ විනාඩි කීයක් බලන් ඉන්නවද මේ පාරේ යන්න? හා තව ටිකක් ගිහිල්ලාම යනවා. එහෙම හිතනවා නේද? එතනම නැවතුණු අනිත් පැත්ත හදනවා රේටි ගියන්න. අවබෝධ වුණා. අවබෝධ වෙන්නේ නැත්තම් තව ඉස්සරහට යනවා. අර කියන කෙනා විශ්වාසවත් නැත්තම් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඉස්සරහට යනවා. හැබැයි කියන්නේ මේක ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එක තරුණේකවත් තරුණේකවත් නතර වෙන්නේ. ඒකයි මම කියන්නේ. ඔන්න ආවටනීම ආය. ඇත්ත ඇති හැටියෙන් දකින්න ප්‍රමේ. එහෙනම් තින්ගුලි දැන් මොකද්ද ඔය ගෙදර ගියන්නේ? බොහොම ලස්සන ඔපේට හිටියද? උඩින් ඔපේ දිනුවා යටි මොනවා සම්පූර්ණයෙන් තියෙන්නේ? හපේ. ඔය හපෙත් දකින්න ඕනේ. හපෙත් අයිති ඔකට. ඕක පැකේජ් එකක්. ලස්සන නැද්ද? කාන්තාව මම මේ පිරිමි උදෙසා බණ කියන්නේ සාමාන්‍ය. ඒක තමයි සාමාන්‍ය විදිය. කාන්තාව අනුශ්‍රවණයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ සාමාන්‍ය විදිය ඒ ක්‍රමයේ. ඒකයි මම කාන්තාවක් ගන්න උදාහරණ. එහෙනම් කාන්තාව මොකද කරන්නේ? ඕක පිරිමිකුණ අනුගත කරලා බලන්න. කාන්තාව ලස්සන නැද්ද? කාන්තාව ලස්සන නැද්ද? ත්‍රිලස්සන නැත්නම් පොල්ල ගහගන්නේ මොකටද ඔකට? ලස්සනද? ලස්සනද? ඒක දෙකක් නේ. ඒ උඩින් ඔපේ තමයි ලස්සන. එහෙනම් බලන්න යටින් හපේ මොකද්ද කියේ? උඩින් ඔපේ යටින් හපේ කියන කිව්වේ රහතන් වහන්සේලා. මේ සිය හැලේ මහ රහතන් වහන්සේලාගෙන් පිරිලා තිබුණ කාලයක් තිබුණා. කාලයක් නෙමෙයි මුල්ලා මුල්ලා සෝදනම තිබුණා ඒක. හදන පොඩ අඩු වෙනා ගිහින් විතරයි තියෙන්නේ. ආයි වැඩි වෙනවා. උඩින් ඔපේ යටින් හපේ. උඩින් ඔපේ අපේ එන්න තියෙනවා. හැබැයි උදින් ඔපේට විතරක් හරියන්නේ නැහැ. කෙල්ලෝම නේද ගේන්න ඕනේ ගෙදර. එහෙනම් කෙල්ලෝම ගෙදර ගේනවා ඔන්න ඔබට පේනව මොනවද? ඕකේ තියෙන ඔක්කොම ටික ගේන්න වෙනවා. අනේ යාමේ මට අර කෙල්ලෝ ගෙනත් දෙන්නකෝ. අම්මා කියනවා පුතේ ගෙනත් දෙන්න. මම ඔබට මෙන් වෙනම ගෙනත් දෙන්නද කියලා. වෙන් වෙන් කරලා ගෙනත් දෙන්න. කෙල්ලම නියෝනේ. ආයි තාමකෝ. අර කෙල්ලම හැම ගැව්වාම ගෙනත් දුන්නා. පුතේ ඔබ කොහොමද අල්ලගන්නේ කොහොමද ඉතින් කියනකම්? කෙටි ගිරහලා දැම්ම අර ඇට සැකිල්ල ගිරහලා හය කළා ලේ මස් බඩ ඔය ඔක්කොම ටික දැම්ම ඇල දීව බඩ දීව ඔය ඔක්කොම ටික දාලා ඉවර වෙලා හැරෝ මුත්‍රා බොක්ක ගිනාර මුත්‍රා ටික පෙරෝ ඒක දැම්ම ගුද මාර්ගයේ දැම්ම ගුදේට ගිනාලා ආකා ටික දාලා ඔක්කොම මහලා ගන්න ඔක්කොම දැම්ම ඔක්කොම කළොන්න පුතේ මගේ ලේ දීවට ගිනාව ගනින් එහෙම බලන්න ඕක නොපෙණි ගිනාවට ඇත්තටම ගේන්නේ ඕක නේද එහෙනම් කෙල්ලෙක් කතාවද බද කියලා බදලා තියෙන ගුදයක් ගුද මාර්ගයක් මුත්‍රාශයක් මුත්‍රා මාර්ගයක් ඕවා නෙමෙයිද? එහෙම නැත්තම් ලම්පනේ. නමුත් ඒ ඔක්කොම නැතුව අර හිතේ බහගන්න දෘෂ්ටියක් තියෙනවනේ මගේ මගේ කැමැත්තනේ තියෙන්නේ කියලා. කෙල්ලෙක් දැක්කහම කැමැත්ත කියලා හටගන්නේ මොකද්ද මේ? අර නිත්‍යයි දුකයි අත්තයි සුබයි. ඔය දෘෂ්ටියෙන්ම තමයි රකහුවේ. ඒකනේ බුදුහාමුදුරුවෝ අසුභය කියලා බලන්න කියන්නේ. සුභය සුභ සංඥාවෙන් දකින්න ගියොත් එහෙම. සුභ සංඥාවෙන් දකින්න තියෙන්නේ ඵලය ගැන. හේතු ගැන නෙමෙයි. හේතු දෙකින් ඵලය හටගන්න බව දැක්කම කිසිම සුභ සංඥාවක් එන්නේ නැහැ කාටවත් මේ ලෝකෙ ඉන්න. එහෙම නැත්තම් නිවන බලවන්න බෑනේ. මිනිස්සු නිවන් දකින්නේ ඇත්ත ඇත්තටියෙන් දකලානේ. සමාධියෙන් යථා භූත ඥාන දර්ශනය ලැබෙනවනේ. බණහන වෙලාවට සමාධි ගන්න වෙනවා. යථා භූතව දකින්න පුළුවන්. එහෙනම් දැන් ඔය ගෙදර ගියේ මොනවද ඔය? ඔය ඔක්කොම ටිකනේ ගෙදර ගෙනාවා වේ. මනමාලී ගෙදරට ගෙන්දන් එනවා කියන්නේ ඒක ඊයේ කාපුවක් ගෙනාවා. ඔය ටික දකින්නේ නැහැ නේද ඒ උනා. දකින්නේ අර ඵලයේ විතරයි නේද? ඇයි ඒ? ඵලයේ තමයි සංයෝජනයක් විදිහට හිතේ ඇඳිලා තියෙන්නේ. ඕක ස්පර්ශ කර කර තමයි හිතින් ඉන්නේ අපිටස්සේ. අනේ මනමාලී අනේ මනමාලී. දැන් මේ වීදුරුව තියෙනවා. මම මෙහෙම දියද වීදුරුව. මේ පැත්ත හැරෙවොත් වීදුරුවම නේද? ෂොපින් බෑග් තියෙනවනේ. ඔය ෂොපින් බෑග් එක. අනිත් පැත්ත හැරෙවොත් ෂොපින් බෑග් එකමයි නේද? ඔය කාන්තාවක් අනිත් පැත්ත හැරෙවොත් එන්නේ. මේස් එක වගේ හංගඩේ ගලවන අනිත් පැත්තෙන් අන්දනවා. බිරිඳම නෙමෙයිද ඔය ඉන්නේ? බිරිඳමනේ. බිරිඳ හැදෙන්න දිවිච්ච කෑලි ටිකම නිදින්නේ. මොකද වන්නේ? ඉස්සෙල්ලා දැක්කම ළඟට දීමුවා. දැන් ඈතට දුවනවා. ඇයි? බිරිඳමනේ. වෙන මොකක්ද අඩු උනේ? හැත්ත මාරුණා විතරයි. ඇත්ත ඇදිසැටියෙන් දකින්න. ඔය පෙන්නන මායාව නෙමෙයි පිටුතුනි ඇත්ත. ඇත්තද අපි? කතාන 100ක් බැන්දක් තමයි ඇත්ත දැකලා තමයි. ඇත්ත දැකලා ලෝකෙට ඇලෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔබට හොඳටම විශ්වාසයි නේද ඇත්ත දැක්කම කවුරුත් ලෝකෙට ඇලෙන්නේ නැහැ කියලා. ඔය මුලා දෘෂ්ටියෙන් ඉන්නකම තමයි පිටුතුනි තණ්හා කියන එක ඇති වෙන්නේ. හැමතිස්සෙම. ඔය හටගන්න මුලා දෘෂ්ටි ලෝකේ මගේ වසඟේ තියෙනවා. මං කැමති මොකද්ද ඒක තමයි දැන් වෙන්නේ. ඔන්න දෘෂ්ටිගත වුණා. ඔය තුල ඉඳලා තමයි මේ විනාශය කරගන්නේ. භව බන්ධනයේට අහු වෙනවා කියන තරග. ඔබ හොඳට හිතගෙන වාහනේකුත් එච්චරයි. කාන්තාවක් විතරක් නෙමෙයි. වාහනේකුත් එච්චරයි. වාහනයක් ගන්න ආසිතර ගෙනාද එකපාරට හිතේ බහින්න මොකද දැන් මම මේ කැමති දේ වෙයි. වාහනයක් ගන්න කෝටියක් විතර අතේ තියාගෙන යන කෙනෙක් කවදාකවත් හිතයිද මේ වාහනේ අරන් එනකොට අපේ පවුලම යනොක්ක වෙලා මැරෙයි කියලා. එහෙම හිතෙන්නේ නැහැ කාටවත්. හිතෙන්නේ මොකද්ද? මම මේ වාහනේ අරගෙන මේක නැගල ඉවරල අපේ පවුලයත් එක්ක යනවා අපේ තරගාරය ඉන්න උගාවෙන් හොන්න එකක් ගාගෙන යනවා මේ බලන් මේ බලන් වාහනේ කියලා පෙන්නනො. ඕම් මොහොම පෙන්නලා යන ගවරක් ගන්න තමයි හිතන් ඉන්නේ. ඒයි ඒක නේද කැමැත්ත? එහෙනම් කැමැත්ත වෙයි කියන හිතන්නේ. නමුත් පින්වතුනි හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් නෙමෙයි. හේතුන්ගෙන් හේතු නිසා උදා වෙවි තියෙන ඵලයක්. වාහනේ කියන්නේ හේතු ටිකක් නිසා උදා වෙවි තියෙන ඵලයක්. ඒකයි ඔබට වාහනේ රතු දිපන වාහනේ යව් වෙන්නේ නැත්තේ. මොකද වාහනේ කියන්නේ ඵලය. ඵලයේ උදා වෙවි තියෙන. ඒක ඵලයේ උදා වෙවි තියෙන හැමතිස්සෙම. හේතු නැති වෙච්ච ගමන් ඵලෙ ඉවරයි. හේතු භංග වුණා නම් මොකද වෙන්නේ? ඵලයේ නැහැ. ඔන්න ඔය ටික හොඳට අවබෝධ කරගන්න. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ ඔය එහෙනම් මේ ලෝකයේ ලෝකයේ වස්තු සත්‍යය හැදිලා තියෙන්නේ හේතුන්ගෙන් නෙමෙයිද? එහෙනම් ඔබගේ කැමැත්ත ඔබට බලපානවද? බලපානවද? නැහැ. ඒක හොඳටම විශ්වාසද කියන්නේ දැන්? මම කතා කරන්නේ ඔබට. ඔබ කියලා කියන්නේ තනි තනියෙන් ඔබට. ඔබ හැමදේම පිළිගන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ගත්තට පස්සේ අමතක කරන්නේ ඔබ හැරෙන්න ඔබයි මායි හැරෙන්න වෙන කවුරුත් මෙතන ඉන්නවා කියලා. ඔබයි මායි හැරෙන්න වෙන කවුරුත් මෙතන නැහැ. එහෙනම් දැන් මම ඔබෙන් අහුවොත් එහෙම ඕද කියලා. ඔබ උත්තර නොදී හිටු මොකද වෙන්නේ? මම කොහොමද දන්නේ ඔබට තේරුණාද කියලා? ඊළඟට දැන් මෙතනින් කවුරුත් නැගිටලා ගියත් එහෙම. ඔබ බැලුවොත් එහෙම කවුද මේ නැගිටල යන්නේ? මොනවද ඔය ඇදලා තියෙන්නේ? මොනව කරන්නේ කියන්නේ? කන්නේ මොනවද? කන්නේ මුලක් දෙලද පොන්නේ සුරුප්පුද? ඒ ඔක්කොම හේවන්නේ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඔබගේ ජීවිතේ එතන වෙහිල යනවානේ. ඒක නම් මේ කියන්නේ නෙවෙයි. එළඹ සිටි දිහියෙන් ඉන්නේ. ඔන්න ඕකට නම් එළඹ සිටි දිහිය කියලා කියනවා. හැබැයි යෝනිසෝමනසික ආදී කියන එක ඊට වඩා පොඩ්ඩක් වෙනස්. යෝනි ඉසත් තියෙන ලෝකන්ල දානවා. උප්පත්ති කියන ඉහයි තියෙනවානේ. අවිද්‍යාව තෘෂ්ණා ඉහ. ඕක කන්න දානවා කොහොමද? නැත්තම් කොච්චර බලය වුණත් නැහැ. එහෙනම් දැන් මම ඔබෙන් අහන්නේ. මේ ලෝකේ වස්තුවක් ගත්තා සත්වයෙක් ගත්තා. ඔබගේ කැමැත්තවල හැදිලා තියෙන්නේ. නෑ. එහෙනම් ඔබගේ කැමැත්තට තියෙනවා දෙකක්. නෑ. හේතුන්ගෙන් නේද හටගෙන තියෙන්නේ. හේතු නැති වුණොත් මොකද වෙන්නේ? ඵලේ නෑ. එතන. ඵලයේ උදා වෙන්නේ නැහැ තවදුරට. හේතු තියෙනකන් ඵලයේ උදා වෙන්නේ තියෙනවා. ඔබට යම් කිසි වතුවක් කැමැත්ත තියාගන්න ඕන නම් ඔබ මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ? හේතු සම්බන්ධව. කැමති වෙලා හිටියද මදි? දැන් ඔබගේ ඔබ හිතන දරුවා එක ගණිස්තුවා. එහෙම කිව්වනේ ගණීද ඒක? නෑ දරුවා පන්තියට අයනවා. ඒ පන්තියේ මේ පන්තියේ මේ පන්තියේ මේ පන්තියේ මේ පන්තියේ මේ පන්තියේ ආපෑ තුනක් දිනාගනි. ආයි නැගිටහම දැන් ඉගෙනගනි දැන් ඉගෙනගනි දැන් ඉගෙනගනි දැන් ඉගෙනගනි. ඕම කරලා කරලා කරලා කරලා තමයි ළමයා එකට ගේන්නේ. කැමති වුණා කියලා හරියන්නේ නැහැ. අකමැති වුණා කියලා හරියන්නේ නැහැ. සංකාර කර කර කර කර කර කර ඔබට ඕන නම් පුළුවන් මක් කරන්න. කැමති විදිහට තියාගන්න. හැබැයි ඒක කැමති විදිහට තියනවා නෙමෙයි. මොකද ඒ උනේ? හේතු ටික ගැලපුණු නිසා ඵලය හැතුණා. දැන් මම මේ ලයිටර් එක තියාගෙන ඉනවා. අනේ ගිනි ගනිත්වා. අනේ ගිනි ගනිත්වා. දැන් ගිනි ගනිද? නැහැ. මට මේක ගිනි ගනිත්වා ඕන්න. මම මොකද්ද කරන්න ඕනේ? මම සංකාර කරන්න ඕනේ. සංකාර කරන්න මම මේක ඔබන්න ඕනේ. මේ කාය සංකාරයක් කරනවා. සංකාර කියන්නේ මහ දුකක්. වැඩ කරන එක දුකක් නෙමෙයිද? ඇවිදින එක දුකක් නෙමෙයිද? ඉඳගෙන හිටගෙන ඉන්නවා කියන එක දුකක් නෙමෙයිද? ඔය හැම එකම කායික ආනන්දික වේදනාවල් තියෙනවා. එහෙනම් සංකාර කරනවා කියන්නේ මහ දුකක්. මම මේක ඔබාගෙන ඉන්නෝනේ. කහගෙන ඔබාගෙන ඉන්නෝනේ. හරි. එහෙනම් දැන් මට කියන්න අපි දැන් එකින් එක කියනවා. දැන් මට දැන් තව හොඳ හරියක් අහුවෙනවා. දැන් මට කියන්නේ එහෙනම් මේ ලෝකේ තියෙන සියලු වස්තුන්, සත්වයන්, පුද්ගලයන් ඔය සියලු දේවල් හටගෙන තියෙන හේතුන්ගෙන් නම් හේතු නැති වුණාම නිරුද්ධ වෙනවා නම් මට ඔබ කියන්න මටම කියන්න ඔබගේ වසඟේ තියාගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඔබ දන්නවද හේතු කොයි වෙලාවෙද නැති වෙන්නේ? ඔබ දන්නවද හේතු කොයි වෙලෙද නැති වෙන්නේ කියලා? නෑ. එහෙනම් අවිනිශ්චිත නැද්ද? අවිනිශ්චිතයි. කොයි මොහොතේ මොනවා වේද කියලා දන්නේ නෑ. ඔබගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා විනාඩි 10ක් පරක් වුණා නම් ඔබ බස් හෝල්ඩ් එකට දුවන්නේ නැද්ද? අනේ කෝ ගේට්ටුව ගාවලා මෙන්න දදා බලවල ඉන්නේ නැද්ද? ඉරිදියක් එහෙම දීපන කෙලින්ම ඉස්කෝලේ නේද? ඉරිදියක් එහෙම දීපන කෙලින්ම ඉස්කෝලේ නේද නතර වෙන්නේ ගිහින්ලා? එහෙනම් මේ පෙලෙන ගතියක් තියනවා කියලා පේන්නේ නැද්ද ඔබට? මේ හැම වස්තුවක් වස්තුවක් නිසා පුද්ගලෙක් නිසා ඔබ පෙලෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ෆෝන් එකක් කියන කෙනෙක් ඒ ෆෝන් එක නිසා පෙලෙන්නේ නැද්ද ඒක බින්දු මාත්‍රයක්. පෙලෙනවා. ඒයි කොයි වෙලාවේ මොනවා වේද කියලා දන්නේ නැහැ. කොයි වෙලාවේ මොනවා වේද කියලා දන්නේ නැති නිසා පෙළෙනවා. මේ ෆෝන් එකෙන් පෙළෙන්නේ මමද මේකේ අයිතිකාරයද? මමද අයිතිකාරයද පෙළෙන්නේ? අයිතිකාරය. මම මොකටද පෙළෙන්නේ? මගේ එකක් ඇයි? අයිතිකාරය පෙළෙනවා. මේ ෆෝන් එක අත දරුවෙක් එහෙම අතේ තියාගෙන දුවන්න ගියොත් එහෙම. ඔබට තියෙනවා හිර හිතන්නවා ගෙදර තියෙනවා මිසදුරු භාණ්ඩයක් රුපියල් 40ක් විතර වටින. ඕක අතට ගන්නවා ගෙදර ඉන්න පුංචි එකා. අත නරගෙන ඌ දැන් අර හිඳලා ඇවිදගෙන එනවා. දැන් හීන් දාලිය දාන්න නැද්ද ඔබට? අනේ පොඩි පුංචි පුංචි කියවෙන්නේ නැද්ද? ඊට පස්සේ ඒක ගෙනහල යන්තම් ඌ අතින් ගත්තාම අම්මෝ කියන්නේ නැද්ද? එහෙනම් පින්වතුනි අර පොඩි එකා මීටර් 100ක් එනකොට ඔබගේ ඇඟේ ලේ පයිටි ගාලා පිටුන්නේ නැද්ද? එනවා ඔබ හිතා ගන්න එකදී මොහොතක් මොහොතක් ගන්න මොන තරම් පෙලෙනවද කියලා ඔබ. ඔබගේ රස්සාව නිසා ඔබ පෙලෙන්නේ නැද්ද? අනේ මොකෙක් හරි එකක් උඩ විදියක් දෙයිද දන්නේ. අර අර ගෑණි කියන්නේ දැන් ලොක්කයි කාමරේ එක. මොනවා කියන එනවත් දන්නේ නැහැ. දැන් ලොක්කයි මට කතා කරලා මොනවා කියයි දන්නේ නැහැ. ඈ? අර කස්සම මොනවා කියයි දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට මාන ප්‍රශ්නයක් එන්නේ. මගේ ප්‍රොමෝෂන් එක දෙයිද දන්නේ නැහැ. හැම මොහොතක් මොහොතක් නිසාම තියෙනදී ඔබ දෙන්නේ නැද්ද? මොන කරුමයක්ද තියෙන්නේ මේ? ඔබ මේකටද මේ සුගතිය කියලා කියන්නේ? ඔබ මේකටද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ? මේ තෙලිදෙලි ඉන්න එකටද? ඔය පිළීම මහ දුකක් නේ. හැබැයි ඔබ ඔය පිළීම පිළිනවට නෙවෙයි අනුන්ගේ වලට. ඔබගේ ෆෝන් එක නිසාද පිළින්නේ? යාළුවගේ ෆෝන් එක නිසාද පිළින්නේ? හදා කරන්නේ. ඔබගේ ඒක මගේ නේද? හා. එහෙනම් දැම්මට 100 කියන්නේ. ඔය පිළීම නැවති ඔය දුකට හේතුව මොකක්ද? මොකද්ද? මම මගේ කියලා ගත්ත තණ්හාව නේද? මම මගේ කියන්නේ තණ්හාව නේද? තණ්හාව. ඔබගේ දරුවා නිසා ඔබ පෙළෙනව නේද? යාමනේ කන්දසාමයේ දරුවා හින්දා ඔබ පෙළෙනව නේද? නැහැ. ඔබගේ දරුවා හැදලා තියෙන්නේ හේතුන්ගෙන් නෙමෙයිද? ඔබ වශයෙන් පවතිනවද? අවිනිශ්චිතයිද? ඔව්. ඔබ පෙළෙනවද? ඔව්. කන්දසාමයේ දරුවා හේතුන්ගෙන් නෙමෙයිද හැදලා තියෙන්නේ? ඔබ වශයෙන් තියෙනවද? අවිනිශ්චිතයිද? ඔව්. පෙළෙනවද? නැහැ. එහෙනම් මේ පෙළීමට හේතුව මොකද්ද? අවිනිශ්චිතකම නෙමෙයි පෙළීමට හේතුව. හේතු පෙළීමට හේතුව මොකද්ද? පෙළීමට හේතුව මොකද්ද? තණ්හාව. වෙන මොකද නෙමෙයි. පෙළීමට හේතුව තණ්හාව. ඔබගේ දරුවාට ඔබ ඇලිලා ඉන්නවා මම වගේ කියලා. හඳුනාමගේ දරුවාට ඔබ ඇලිලා නැහැ මම වගේ කියලා. හැබැයි වස්තු දෙකේම ස්වභාවය නම් එකයි. වස්තු දෙකේ ස්වභාවය එකයි වුණාට දුක දෙන්නේ කවුද? තණ්හාව වෙච්ච තැන තමයි දුක දෙන්නේ. එහෙනම් දැම්මට කියන්න තියෙන්නේ මම ඔය දුකෙන් තුනෙන් එකක් කතා කළේ. දුකෙන් තුනෙන් එකක් ඔය කතා කළේ. එහෙනම් දැම්මට කියන්න දුකට හේතුව මොකක්ද? දුකට හේතුව මොකද්ද? තණ්හාව. එහෙනම් දැන් ඕක දැන් බුදුහාමුදුරුවෝ කියපු හින්දාද ඔබ දන්නේ? මං කියන හින්දාද ඔබ දන්නේ? ත්‍රිපිටකයේ තිබිච්ච හින්දාද? ගුරු පරම්පරාවෙන් ආපු හින්දාද? නෑ. තර්කයට ගැළපෙන හින්දාද? ඒත් නෑ. ප්‍රත්‍යක්ෂව දැනගත්තා නේද මේ කරුණ? ඔන්න පින්වතුනි දුක්ඛාර සත්‍යෙන් තුනෙන් එකක් දැකගත්තා ඔබ. බුදුදහමේ කියවෙන්නේ දුක්ඛාර සත්‍ය දැකගත්ත කෙනා සමුදය දකින්නවා, නිරෝධය දකින්නවා, මාර්ගය දකින්නවා, සෝතාපන්න ඵලය පූර්ණ කරනවා කියලා. එහෙනම් හරියට මේ කරුණ දෙක දැනගත්තා නම් පින්වතුනි ඔබ නැගිටින්නේ සෝතාපන්න වෙලා. හරියට මේ කරුණ ටික දැනගත්තා. ඒකයි කියන්නේ යෝනිස මනසිකාර කරමින් අහන්න. යෝනිස කඩල යනකම් මේක කරන්න. ආත්ම වංචාවට අහු වෙන්නේ නැති. ඔන්න දැන් තුනෙන් එකක් හරි. ඔය දැන් ඔන්න කියපු තුනෙන් එකට කියනවා මේ විදිහට දුක්ඛ දුක්ඛේ කියලා. අපි ගොඩනගා ගන්නවා දුක. ගොඩනගා ගත්ත දුක නිසා අපි පෙළෙනවා. මේ ෆෝන් එක කඩේ තියෙනකම් අපි පෙළුණාද? නැහැ. ෆෝන් එකක් නැතිකම නිසා පිළිපිලි ඉඳලා ඒ පිළිමේ නිදහස වෙන ෆෝන් එකක් ගත්තා. දැන් මොකද වෙන්නේ? අර දුකක් ගොඩනගා ගත්තා. අන්න දුකක් ගොඩනගාගෙන ගොඩනගා ගත්ත දුක නිසා හටගන්න දුකට කියනවා මොකක් කියලාද? දුක්ඛ දුක්ඛේ කියලා. නිකන් දුකයි දුකයි දුකයි කියුවට හරියන්නේ නැහැ. විස්තර වශයෙන් මේව දැනගන්න. දැන් මේ අධර්මයක්ද කියන්නේ? කවුරු හරි ඔළුවෙන් හිටගෙන කිව්වත් පින්වදෙනි ඔබට වැටහෙනවද මේක අධර්මයක් කියලා? නැහැ. මේ තියෙන්නේ ධර්මයේ. මේක අහලා තමයි මිනිස්සු නිවන් දකින්නේ. නෙක්ඛම් මේ හැදෙන්නේ මේක අහුවම. කර්ණීවිත සූත්‍රයේ සජ්ජායනය කරන්න නෙක්ඛම් මේ හැදෙන්නේ නැහැ. දෙවෙනි එකද? ඔබ දෙයකට ආස කරනවා. ඔබ දෙයකට ආස කරනවා. ඔබ මේ දෙයට ආස කරන්නේ. ඔබට ඕනේ මේ ආස කරන විදිහට මේක තියෙන්න. හවුද නැද්ද? ඔබ ওই විදිහට තියෙන්න නම් ඔබගේ කැමැත්ත කියන එක වැඩක් නැහැ මේකට. ඒක ඒ විදිහටම තියෙන්න නම් ඔබ ආස කරන විදිහට තියෙන්න නම් ආස කරන අපි තණ්හා කරනවද? ඔබ යම් දෙයකට තණ්හා කළා ඒ විදිහට මේක තියෙන්න නම් මොකද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? ඉතින් ඒක ඒ විදිහට තියෙන හේතු ටිකක් හින්ද නේද? එහෙනම් හේතු සම්යන්න ඕනේ නේද? එහෙනම් පිටුගනි ඔබ යමකට ආස වුණා නම් ඒක එලෙස පවත්වාගෙන යන්න පුදුමාකාර දෙන හේතු සම්යන්න ඕනේ නේද? ඔය හේතු සම්යන්න එක සත්‍යද? ඔන්න ඔකට කියනවා පිටුගනි සංකාර දුක කියලා. යමකට තණ්හා වෙලා ඒක එලෙස පවත්වාගෙන යන ධර්ම ප්‍රයත්නයේදී කියනවා සංකාර දුක්ඛය කියලා. හරි සංකාර දුක්ඛය දුකයි කියලා හිතන නැවතුත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා නේද? විනාශයට පරිණාමයට යනවා. විනාශයට පරිණාමය වුණා නම් ඊට වඩා දුකක් නැද්ද? ඊට වඩා දුක නැද්ද විනාශයට පරිණාමය වුණා? එහෙනම් දැන් මොකද කරන්නේ? විනාශයට පරිණාමය වෙන දුක නිසා මොකද කරන්නේ? සංකාර කර කර මේක හදනවා. සංකාරයේ දුකයි කියලා අතහැරියොත් මොකද වෙන්නේ? විපරිණාම දුක්ඛයට අහු වෙනවා. එහෙනම් ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ නෙමෙයි නේද? අනිත් පැත්තෙන් කොටි වලිගය අල්ලගත්තා වගේ නෙමෙයි. යමකට තණ්හා කළා කියන්නේ පිටුදෙල කොටි වලිගයක් අල්ලගත්තා වගේ නෙමෙයි. ඇයි අත ඇරියොත් කොටි යනවා. අල්ලගෙන හිටියොත් එමු වදිනව පවුරු ගන්න ඔක්කොටම දුවලා එයි. එක්කෝ මේ දුක එක්කෝ අර දුක. ඔය අතේ මොකද වෙන්නේ? මැස්ස කනවා වඳුරු කනවා ඉන්න බෑ. ඇයි ගහන්න දන්නේ නැති. අතින් ගහන අද්දක අද්දරේකම අරු වෙලා අනිත් පැත්තේ කනවා. ඔන්න ඔය සංකල්පේ තමයි තියෙන්නේ. ඔය ජීවත් වෙනවා කියලා කියන්නේ මරණ තුනක් එක බට කන වැඩ. මරණ තුනක් කිව්වේ මහ දුක් තුනක් එක බැට කරන හැම මොහොතකම. ඔය දුක් තුනේ නිදහස් වෙනවාද ඔබ ඉන්නේ කියලා හොඳට බලන්න. මහ උජාරියෙන් පිටියට. සල්ලි ඇති මිලියන ගාණක් මෙතන ඉන්න අයට සමහර විට. ඒක නෙමෙයි බෙන්ගලෙන් වැදගත්. ඔය දුක් තුනේ ඔබ නිදහස් වෙනවාද බලන්න. ඔබ යමකට තණ්හා වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒක ඒ ලෙස පවත්වාගෙන යන්න ඕනේ. ඒ ලෙස පවත්ව ගන්න බැරෙනොත් එහෙනම් මොකද වෙන්නේ? තණ්හා වෙච්ච දෙයක් විපරිණාමයට යනකොට හරි දුකයි. ඒක දරා ගන්න බෑ. ඔබගේ අම්මා මැරුණාමද දුක? ජීවත් වෙලා ඉන්නකොටද දුක? මැරුණාම මහා අසල් වෙච්ච දුකක් ඉන්නේ නැද්ද ඔබට? ශෝක පරිදේව දුක් දෝමනස උපායාස ආදී වශයෙන් ඔය ඉන්නේ ඕවා නේද? විපරිණාමයටපත් වෙන නිසා අටගන්න දුක් නේද ඔය? මොහොතක් මොහොතක් නේද? හොඳට දකින්න ඔය කියපු කරුණ. එහෙනම් දැම්මට කියන්නේ ඔබගේ අම්මට ඔන්න අම්මට හැදෙනවා දියවැලියා. දොස්තර මහත්තයා කියනවා උදේට පාරයි දවල්ට පාරයි හවදට පාරයි ඉන්සියුලින් ගහගෙන ගන්න ඕනේ කියලා ගිහිල්ලා හොස්පිටල් එකේ. දැන් අම්මා ජීවතුන් අතර ඉන්නවා දකින්න කැමති දරුවෙක් මොකද කරන්න ඕනේ? උදේට එක පාරයි දවල්ට එක පාරයි රෑට එක පාරයි ඉස්පිරිතාලේ දුවන්න ඕනේ නැද්ද? ඊළ ඉන්ජෙක්ෂන් එක ගහගෙන ඉන්න ඕනේ. ඊළ ආයි පහුවදාට මොකද කරන්න ඕනේ? ඒකම කරන්න ඕනේ නේද? හරි. අනේ මේක මහ දුකට කියලා අතර කළොත් මොකද වෙන්නේ? මොකද කරන්නේ? විපරි විනාශයට පරිණාමය වෙන නිසා මහ දුකක් හද ගන්නවා නේද? එහෙනම් මේ මහ දුකෙන් බේරෙන්න නම් මොකද කරන්න ඕනේ? සංකාර කර කර උදේ හවා වැඩි කරන්න ඕනේ. අම්මට කවන්න ඕනේ, කවන්න ඕනේ, මේ කක්කටි ගදින්න ඕනේ, චූටි ගදින්න ඕනේ. නේද? සංකාර කර කර තියාගෙන ඉන්න ඕනේ. මේ මේකෙන් කියන්නේ සංකාර කරගෙන නවත්තහල කියලා එහෙම නෙමෙයි. සංකාර කර කර තියාගෙන ඉන්න ඕනේ. සංකාර දුකයි කියලා එහෙම හිතුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක නිසා නවත්තුවොත් නේ මලිය මත්නම් බෑ මේව කරන්නේ නැවතුම් මොකද වෙන්නේ? පෙට්ටිය බදාගෙන අඬන්නේ නේද වෙන්නේ? එහෙනම් පින්වතුනි මේ දුකෙන් කොහෙද ගැලවෙන්න තියෙන්නේ ඔබට? සංකාර කරලා කරලා හදාගත්තට පස්සේ ඒකිනුත් හද ගන්නවා අර බැලීම. ඇයි? මේව කොයි වෙලාවේ මොනවා වේද දන්නේ නැහැ. ආයෙ කෙලෙනව එතන. දැන් මේ පාරයිනි වාහන නවත්තලාම නේද? මෙතන ලොකු ලොරියක් එහෙම ගියොත් මෙතන කී දෙනෙක් පෙලෙයිද? මෙතන ඉන්න කී දෙනෙක් පෙලෙයිද? ඇයි වැද්දුවද දන්නේ? අනේ බිඳුනද දන්නේ? හිවුරුවද දන්නේ? ඕක හිත හිතෙන ඉන්නේ. දැන් මෙතන ඉන්නවා දඩාංගල් සද්දයක් ඇහෙනවා. මෙතන වාහන අයිතිකාරිය ඔක්කොගේ පපුව දඩබර කරලා දඟලන්න ගන්න නැද්ද? හැබැයි වාහනය නැති කෙනෙක්ගේ දඟලනවද බලන්න? නෑ. එහෙනම් ඔබට හොඳටම පේනවා නේද තණ්හාව මේ ප්‍රශ්නේ මුල කියලා. එහෙනම් දැම්මට කියන්න තියෙන්නේ ඔබ දුක්ඛ දුක්ඛය තේරුම් ගත්තද? දුක්ඛ දුක්ඛය දැන් තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ දුක්ඛ දුක්ඛය දැන් කියලා තියෙන හින්දාද? මං කියපු හින්දාද? පොතේ එන හින්දාද? ගුරුවරු කියපු හින්දාද? නෑ. දැන් ඔබට ප්‍රත්‍යක්ෂව වැටහුණා නේද දුක්ඛ දුක්ඛය කියන එකක් මේ ලෝකේ තියෙනවා කියලා? විපරිණාම දුක්ඛයත් එහෙමයි සංඛාර දුක්ඛයත් එහෙමයි නේද? එහෙනම් මේ දුක ඔන්න ඔය කියන දුක දැකගත්තා නම් පින්වදෙනි ඔන්න ඔකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය දැක්කයි කියලා. ඉදන් දුක්ඛං අරිය සත්‍යං මේ වික්ක මේ භුබ්බේ අනුසුතේස ධම්මේස චක්ඛු මුදපාදි කියන ඔන්න ඔය ධම්ම මැද තමයි ඔබ තුල පහළ වුණේ දැන්. මේක හරි ආකාරව දැකගත්තා නම් ඔන්න ඔබ තුල ධම්ම මැද පහළ වුණා. දුක පිළිමන. දැන් එක තැනක් මට පේනවා දුක නැහැ. කොහේ ඇල්ලුවත් දුකයි. ඒකයි කිව්වේ සියල්ල දුකයි. ඇයි සිය කිව්වේ තමන් අල්ල කියලා කිව්වේ අල්ලනවට. තමන් ඉතින් යමක් අල්ලගත්තා නම් ඒ අල්ලගත්ත දෙයන් නිසා දුක හට ගන්නවා. ඔය දුක් තුනේ නිදහස වීමක් නැහැ කවදාවත්. කොච්චර උඩ බැල බැල හිටියත් අන්තිමට වෙන්නේ ඔය දුක් තුනේ පෙලි පෙලි පෙලි පෙලි තමයි තමන්ගේ ජීවිතය අරයි. Apple company අයිතිකාරයා ඔය දුක් වලින් පෙලින්නේ නැද්ද? අන්ත පෙලේනෝ. හැබැයි අපි හිතන්නේ මොකද? අපි පෙලවනේ යා පෙලින්නේ. ඔය දුක් තුනේ දෙලිය පෙලින්නේ නැද්ද? ඔය දුක් තුනේ දෙලිය පෙලින්නේ නැද්ද? පෙලිනවා. හත දෙය කීපාරක් ආවද මනුස්ස ලෝකෙට දාන් දෙන්නේ. ඇයි මට වඩා ඉහළ ඉහළ රූප සම්පන්නියක් තියෙන්නේ මට වඩා ඉහළ තේජාන්විත පිරිසක් දිහි වෙලා ඉන්නවා දැන් තේරෙනවා අනේ මට මොනවද හිතන්නේ නැහැ ඊළඟට ඇයි මට වඩා මුදුන ඉන්නවද එලි එලි මේකද වෙන විසඳුමක් හොයන්න ඕනේ ඊළඟට මොකද කරන්නේ සංකාර කරන්න පටන් ගන්න මොකද අනේ යන්නවලු මනුස්සද ඔකිට ඉන්නවා මහරහතන් වහන්සේ නම නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් මේ මහ උත්තමයේ හත් දවසකට පස්සේ සංවන්දනයි කොහොම හරි කියලා දන් ටිකක් දෙන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් නැගිටලා එනකොට අදම් පිළිගෙන කොහොම හරි පූජා කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් තෙලෙන්නේ නැද්ද? තෙලෙන්නේ නැහැ නේද ඔය ඔක්කොම කරන්නේ? එහෙනම් හිතලා බලන්න. එහෙනම් දැන් ඔබ පතනවා දිව්‍ය ලෝක යන්නේ. මම මෝඩකමක් නෙමෙයිද ඒ කරන්නේ. කල පාරවල් 10ක් ගහනවා කියලා කියන්නේ. හැබැයි නුඹ ඉල්ලීමක් කළොත් කල පාර ගන්න අනු කරනවා කියන්නේ. එහෙනම් ඔබ කියන්නේ இல்ல. ඉගෙනගෙන දිනන බුද්ධිමත් නම් මොලයක් තියෙනවා කියන බං. ඔබ කීයද ඉල්ලන්නේ? ඔබ කසපාරවල් කීයද ඉල්ලන්නේ? එකක්වත් නැහැ බින්දුවක් ඉල්ලන්නේ. එහෙනම් මේක දිව්‍ය ලෝක ගැන කතා කරන්නේ. ඒකට මොලයක් තියෙනවද නැහැ මේකට මොලේ නැහැ. සබ්බ දුක්ඛ නිසරණ නැතුව. අර්ථ දුක්ඛ නිසරණ මොකෝ මේ? කියා විද්‍යාව සලිමේද? උත්සාහ කරන්නේ නිවන් දකින්න නේද? කඳ පානවල 10ක් ගන්නකොට අඩුම කීයක් ඉල්ලපන් බලන්න. කියලා කියන්නේ බින්දුවයි කියන්නේ අඩුම තමයි පහක් හරි ගහන්නේ. අන්න එතකොට නම් දිව්‍ය ලෝකෙට යන්න කමන්නේ. පැතුවේ නෑනේ. උත්සාහ කළා සියලු දුක් නිසරණය කරන්න. නමුත් අර්ධ දුක් නිසරණය මැද්දමල් නැද්දට. දැන් එතනද කියන්න පස්සේ ආයි මොකද හිතේ තියෙන්නේ? එතනින් එහාට ආයි මොකද හිතේ තියෙන්නේ? වෙන ඉතුරු ටික කරගන්න ඕනේ. ඔය තින් කර කර දිව්‍ය ලෝක යන අය උතන්ට කියලා මොනවද කරන්නේ? හොඳට සැප විඳින්න පටන් ගන්න. තථාගතයන් වහන්සේ කියලා තියෙන සිංහදෙනි ඇස් දෙකෙන් රූප බල බල ඉන්න වෙලාවට නොබල බැලනොත් එන්නේ එක්ක තිරසන් යෝනි එක්ක ප්‍රේතනිකයන්. මං කියපුවා එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේ. ඒක නිසා වහන්සේ කියන ඇස් දෙකෙන් රූප බලලා ඒක විඳිනවට වඩා හොඳයි රත්නෙත් යකඩ දෙයක් අරන් ඇස් වල අතොල්ල ගනින්න කියලා. හාත්පසින් මේ ගිනිය වෙලි ගත සූත්‍රය ආදිත්ත පරියාය සූත්‍රයේ මේක තියෙනවා. තුම් බෑ ජපිල යට දේශනා කළේ. මං කියන්නේ ඒව නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන බලන්න. aatapi.com ගිහින් බලන්න ත්‍රිපිටකයක් තියෙනවා ඒකේ. ඔය අන්තර්ජාලය භාවිතා කරන්න නෑ නැත්තේ. ඔන්න බලන්න ගිහින් මං කියන බොරුනවා. එහෙනම් දැන් දිව්‍ය ලෝකෙ කියලා දිව්‍ය සම්පත් ඉන්න වෙලාව එකපාර සුතුරුත් එහෙම මොකද වෙන්නේ? කෙලින්ම යන්න. කිද්දෝපදේශය කියලා දෙවරු ඉන්නවා. මනෝපදේශය කියලා දෙවරු ඉන්නවා. කිද්දෝපදේශය කියන්නේ ක්‍රීඩාවෙන්මයි කාලය ගත කරන්නේ. ඔබගේ දරුවා ටීවී එක ඉස්සරහට ලා ගේම් එකක් ගහනවා හොගා. ඒ ගේම් එක ගහලා පුතේ කන්න කන්න කිව්වට කයිද ඌ කනවද පුතේ අනේ කන්න හොයි කිව්වට කනවද නෑ ඉතින් ඒක නතර කවන්න ඕනේ ඒත් කැවුවේ නැත්තම් මොකද වෙන්නේ දවස් හැරි එකහම ආරලු බඩ කිලි ගේම් එක ගහන ඔන්න ඔයගේ දේව කොටසයක් ඉන්නවා ඉතින් ක්‍රීඩාවටම ඉහිල් දෙන්න දිව්‍ය ඕජසය ගන්න අමතක වෙනවා ඒ තරම් ක්‍රීඩාවදලලා ක්‍රීඩා කර කර ඉන්නවා අන්නේ ඔනෝනේ දීවියෝදස ගන්න වෙනවා දීව ශරීරේ පවත්ව ගන්න බැරි වෙන්නේ චුත වෙනවා ඉතින් ක්‍රීඩා කර කර ඉන්නේ මලත් දැන් කොහෙද ඉන්නේ මේකයි තියෙන්නේ එහෙනම් දැන් මට කියන්න මේ උතුනේ දීව ලෝක කියන රමණේ කියලා දන්නවද නැද්ද මුලා දෘෂ්ටි වල වැටෙන්න එපා රූප ලෝකය කියන්නේ සමණේ කියලා දන්නවද රමණේ කියලා හොඳ තැනද රූප ලෝකය රූපාවචර බ්‍රහ්ම ලෝක ඒ දුක දුකේ විපරිණාම දුකේ සංකාර දුකේ නැද්ද තියෙනවා අරූප ලෝක කියන්නේ දුක දුක විපරණාම දුක සංකාර දුක නැති නේද? එතනක් තියෙනවා. එහෙනම් තේමෙන්නේ ඔය කියපු දුක් ආර්ය සත්‍යයෙන් ගැලවිච්ච ලෝක මේ 31 ලෝක ධාතු එක තැනක් හරි තියෙනවා. නේද? එහෙනම් දැන් ඔබ වැටහෙන්නේ නැහැ ඔබට. ඉතින් මේක ලියන යථාර්ථවත් ධර්මය කියන්නේ. හරි මේක නෙමෙයිද බුදුදහම? මේක නෙමෙයිද බුදුදහම? එච්චරයි. මේ ටික හොඳට තේරුම් ගන්න. මේ ටික හොඳට තේරුම් අරගෙන ඉඳලා ඔබ තීරණයක් ගන්න ඔබ මොකද්ද කරන්න ඕනේ මෙතනින් එහාට කියලා. කවුරුරුණත් ඕන නම් මුදලාට කමරුකමරු ඉන්න කමරුකමරු ඉන්න. හරි සල්ල. ඔය ටික අපිට දෙලිච්ච ගමන් අපි මොකද කරන්නේ? ගැහුවු රේක එකට අක්කල් බොහොම වේගෙන් යන ගමන් හිටියේ. තරගල් රේක එක ගහගත්ත හැරුණා. තව එක අනියක් නැද යන්න ඕනේ. ගත්ත තීරණේ. තරගල් හැරුණා. ඇයි ඒ සසර ගමන මහා බයවකයි. මගේ අම්මෝ ලෝක සත්‍යය ගිනි ගෙඩි පෙන්නයි මේ ලෝක ලස්සන සීනි බෝල ඔක්කොම පෙන්නනවා. මොකද ඔබ හරක ලෝක සත්‍යය තමයි ඔබව පාලනය කරන්නේ. කරත්තය දින ඔබේ කරත්තය ඇද ගන්නවා ලෝක සත්‍යය ඔබ ලවුවා. එතකොට මොකද කරන්නේ? රස්සාව කියන එක පඩිය කියන එකට ඉලන ඔබගේ ඔළුවට ඉස්සරයි. මාසේ අන් දිනේ පඩිය. පඩිය කලින් දිනද වැඩ කරන්නේ? පලිය කලින් දිනද වැඩ කරන්නේ නැහැ. මාසේ අන්තිමේ පඩිය හරකයි සරයින් අර කැරට් අර ටික එල්ලුවා. දැන් මොකද වෙන්නේ? අර පඩිය දැක දැක මේ දැන් හම්බ වෙයි දැන් හම්බ වෙයි කිය කියනවා. අවුරුදු කීයක් ගියාද? දැන් අවුරුදු 50ක් පැනලා ඉන්නේ මෙතන ඉන්න වැඩි හරියක. ඔබ තීරණය කරන්න මොකද උත්තර ගන්න ඕනේ කියලා. එහෙනම් මට කියන්න දෙක දින දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. ආයෙන කාගෙන්වත් අහලා දැනගන්න ඕන එකද? බුදුහාමුදුරු කියනින්ද දැන් දන්නේ නෑ. ප්‍රත්‍යක්ෂව දන්නවා දැන්. හැබැයි බුදුහාමුදුරු නොකියන එකක් අතලි දන්නේ නෑ. නමුත් දැන් දන්නේ බුදුහාමුදුරු කියනින්ද නෙමෙයි. දැන් ප්‍රත්‍යක්ෂයි. එහෙනම් දුකට හේතුව ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ බුබ්බේ අනුස්සතේ ධම්මේ තු චක්ඛු උදපාදී. ඔන්න ඔය ධම්ම මැද පහළ වුණාද? මේ දුක්ඛ සමුදයයි කියලා. මේ තෘෂ්ණාව යායන් තණ්හා භෝනෝ භවිකා නාන්දි රාග ධර්මතා తත්‍ර తත්‍රා විනන්දනී කියන තැන. ඒ තන අභිනන්දනය කරන්නා වූ ඒ තන ඇලෙන සුදු උදයක් තියෙනවා. ඔන්න තණ්හාව නะ. එහෙනම් මේ තණ්හාව කියන එක තමයි බිඳුනි මේ දුක්ඛ සමුදය. එහෙනම් කාගේවත් අහන්න දෙයක් නැහැ නේ. තරකට ගැලපෙන්න ගන්න මොකොත් ගන්න දෙයක් නැහැ. දැන් ඔබට සත්‍යස්ව තේරිලා තියෙනවා මේක මෙහෙමයි කියලා. එහෙනම් දැන් මට කියන්න මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? ඔබට තේරෙන දේ කියන්නකො. දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? ඔක්කොම රූප ටික වහගෙන වහගෙන වහගෙන යන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? ඉංගලෙ දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තණ්හාව. එහෙනම් දැන් මේ දුක නැටි කරන්න මොකද්ද කරන්නේ? තණ්හාව ගලවන්න ඕනේ. යෝතස්සායව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පරිනිසග්ගෝ මුත්‍තියනක් නෙමෙයි. අන්න මේ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව ගලවලම දැම්මන නොයන්මක් ඇද්ද නිදීමක් ඇද්ද? නිදීමක් ඇද්ද? ඔය ටික ගලවලම දැම්මන ගන්නද? සරලව ගන්න මේ ප්ලග් එකකට ඔබ ගහලා තිනවා. ප්ලග් පොයින්ට් එකට ප්ලග් එකක් ගහලා. ප්ලග් එකක් ගහලා අර කෙරවල් දෙක ඔබගේ අතේ බැඳලා තියෙනවා. ඒ වයර් එකෙන් එන පොටවල් දෙක ඔබගේ ඇඟිලි දෙක බැඳලා. අර ප්ලග් එකට ගහපු ගමන් දැන් මොකද වෙන්නේ? සඩ ගන්න දැන් වදිනවා. දැන් මේ දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ දුකට හේතුව මොකද්ද? අර ප්ලග් එක ගහපු එක නේද? එහෙනම් ප්ලග් එක ගහලා තිබුණා නම් දුකෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ? ප්ලග් එක ගලවන්න. හැබැයි ගලවන කොට හරියන්නේ නැහැ. ගලවන විදිහක් තියෙනවා. අන්න ගලවන විදිහට කියනවා මොකද? මාර්ගය. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං දිමේ වික්කමේ හුබ්බයනුසුදේ ධම්මේ සූචක්කෝමද පාදේ. මහන්නේ මෙන්න මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. එහෙනම් මෙන්න මේක පිළිමන ධම්ම මැද පහළ වෙනවා. එහෙනම් මෙච්චර වෙලා අපි මෙන්න මේ දුක්ඛාර සත්‍ය දැක්කද? මේ ලෝකේම මහා දුක මත පිහිටලා තියෙනවා කියලා අවබෝධයට එනවා නේද? එහෙනම් මට කියන්න දෙහිදී මේ සා දුක් දෙන වස්තු තියෙනවා නම් පින්වතුනි මේ වස්තු සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් අනිත්‍ය වැටහුණා, දුක්ඛ වැටහුණා, අනාත්ම වැටහුණා. ලෝකේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ නැස දැක්කම සෝතාපන්න වෙනවා. දුක දැකලා බෑ දුක ආර සත්‍ය දකින්න. දුකයි දුක ආර සත්‍ය කියන්නේ දෙකක්. ඔය අපි දැක්කේ දුක නෙමේ දුක ආර සත්‍ය. දුක කියන්නේ විඳින එකක් දකින්න පුළුවන් එකක් නෙමේ. දැන් ඔබ ඉඳගෙන ඉන්නවා පස්ස පැත්තේ ඉඳලා ඔය කිව්වේ දුක. පතමෙන් දරිදුනා හිරගෙන් නිවන් දකින්නේ නැහැ. ඔය දුක් තුන හරියාකාරව දැනගන්න ඕන. එහෙනම් ඔය දුක් තුන හරියාකාරව දැකගත්තා නම් එතනින් එහාට මොකද වෙන්නේ? එතකොට තමයි පිළිදෙන හිතෙන්නේ මේ දුකට හේතුව මොකද්ද කියලා. දැන් ඔබට ප්‍රත්‍යක්ෂව වැටහෙලා තියෙනවා දුකට හේතුව තණ්හාව කියලා. ඊට පස්සේ දන්නවා එහෙනම් මේකෙන් මිදෙන්න නම් මොකද කරන්න තණ්හාවෙන් අයින් වෙන්න. එහෙනම් තණ්හාවෙන් අයින් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ භව ගමන කෙලවර කර ගන්න ඕනේ. එහෙනම් මෙච්චර කල් ලෝකේ සාරයි කියලා හිතමු මුලා දෘෂ්ටිය ගැන විලා කියන ලෝකේ මහා අසාරයි කියන දන්තේ අනේ මේ අවිද්‍යාව තෘෂ්ණාද කියන්නේ ගොඩනගෙන මේ බව ගමන් නම් මට එපා කියන දෘෂ්ටියටපත් වෙනවා. අන්නේ දෘෂ්ටියට කියනවා කියන්නේ සම්මාදිට්ඨිය කියලා. යමෙක් සම්මාදිට්ඨියටපත් වුණා නම් අන්නේ කෙනා සෝතේට ආපන්නයි. සෝතේ කියනවා සම්මාදිට්ඨිය සෝතේ කියනවා ආරහත්ත්වයක මාර්ගයට. එහෙනම් සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ ආරහත්ත්වයක මාර්ගයට පැමිණුණා. අන්න ගාමිණී ප්‍රතිපදාව දැක් ගත්තා. ඔන්න සෝතාපන්නය දිහින්නේ නැති ලෝකෙට. ඔබට මේ දහම් පිළිවෙල කිසිම සැකයක් තියෙනවද මේකද? ඒකයි කියන්නේ. මේ ප්‍රත්‍යක්ෂතාවය. ඔබගේ ජීවිතය තුළින් මේක දැන් අත්දැකේ නැද්ද? එහෙනම් මේ කියන විදිහට කළොත් නිකන්ද ඔබගේ යාළුවා නිකන් දැකලා ගන්න නැද්ද? අසල් වැසිය නිකන් දැකලා ගන්න නැද්ද? එහෙනම් මේ මිහිතලේ තුන් මහරහතන් වහන්සේලා බිහි නොවෙන එක කියලා හිතන්නේ. මෙච්චර සාන ධර්මයක් මේ ලෝකේ තියෙද්දි මහරහතන් වහන්සේලාගේ මේ ලෝකේ හිස් වෙන්න පුළුවන්ද? බෑ. කාලේ කාල අනුවෙන්න පුළුවන්. නම් ඉදිරියේදී නම් මහ විතාර සංඛ්‍යාවක් එන මේ සමාධිගත මේ සභාව වලට දැනෙනවා ඒක. ලස්ස ගන්නින් මහරහතන් වහන්සේලා දී වෙන. ඔන්න 26 වෙනිදා මහාකාර පූජාවක් තියෙනවා. අනුරාධපුරේ රුවන්වැලි සෑය හාමුදුරුවෝ පුළුවන් නම් යන්න. කවුද කරන්නේ කියන එක ගැන හොයන්න එපා. අපි කරන වැඩ නෙමෙයි කරන්නේ කවුද කියලා අපි දන්නේ. නමුත් හැම ධර්ම දේශනාවකම මම ඒක කියනවා යන්න පුළුවන්. පිටමල් පූජා කරන එකත් හොඳයි. නමුත් මේ ප්‍රාර්ථනාව ඊට වඩා ඉහළ. මේ ප්‍රාර්ථනාව මොකද්ද කියන්නේ? මේ මිහිතලේ වද ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මෙහි මේ වාගේ. මෙතනින් එහාට දිවෙදී ඔබ මොන පින කළාද? ඒ පින කරන හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕන ඔයදී. මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා මෙහි මේ වාගේ. ඒකම ප්‍රාර්ථනා කරන්න. ඒක නිවනට උපනිශ්‍රේ වෙනවා. මේ අදාළ පරිසර සැකසීමට හොඳයි ඒ. පරිසරයේ ක්‍රමානුකූලව සැකසෙනවා ඒකට එතකොට. පුණ්‍ය සමනන්තරයක් හැදෙනවා. අරිහතුන් වහන්සේලා බිහිවීම නිසා. එහෙනම් පුළුවන් නම් 26 වෙනිදාට යන්න. බැරි නම් ඒ වෙලාවට හරි. තථාගතයන් වහන්සේ උදෙසා පහන් ආලෝක දාලා පත්තු කළා. අනාදිමත් සංසාරේ ගෙදර මම යම් කිසි පුණ්‍ය ඵලයක් ජනිත කළා නම් ආන්නේ පුණ්‍ය ඵලයන්ගේ ආශ්‍රයාවෙන් ආනුභාවයෙන් මේ මිහිතලේ මත ලක්ෂ ගන්නේ මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා ඒ වෙලාවට ප්‍රාර්ථනා කළා. ඒකම මේ දේ කරන්නේ. ටික දිනේ අපිට අඩුපාඩුවක් තියෙන ඕන ඕක. අරිහතුන් වහන්සේලා මේ ඉසාර ප්‍රමාණය මේ ලෝකෙ මේ මීමන්ව දිහි වෙන්න ගත්තාද? ඔය බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නේ ඉවරයි. මොකද ටික දිනේ මේ සාසන උරුමකාරිය හැදෙන්නේ නැහැ. සාසන කරුමකාරිය හැදෙලා කියන්නේ නැහැ. මේ උරුමේ හැදෙන්නේ නැහැ සාසනේ. එතකොට ඒ අය ඔබව හික්මෝයි. ඔබතුලින්ම මිහි වෙනවා ඒ අය. ඒකයි මම කිව්වේ මේ මුලින් එහෙම වැටෙනව නෙමෙයි රහතන් වහන්සේ. ආනයි මේ කරනව නෙමෙයි කොහෙවත් රටකේ. ඔබ තුලින් මිහි වෙන්න ඕනේ. ඔබ වීර්ය වැඩි වෙනවා නැත්නම් රහතන් වහන්සේලා බිහි වෙන්න හේතුවක් නැහැ. ඒක නිසා ඔබ වීර්ය වල මහා රහත් මෙහෙණිය මිහි වෙනවා. ඔබ වීර්ය වල මේක සඳහා. ඔබ වීර්ය වල කොහොමද මෙහෙ කරගන්නේ? ඉතින් එහෙනම් පිටුදින ඔන්න ඔය කර්තව්‍ය දින ඔබට තේරෙනවා නේද මේ ලෝකේ කිසිම සාරයක් නැහැ කියන්නේ. ඔබ හිතන් හිතියේ වෙන්නේ නැහැ නේද? ඔබ හිතන් හිතියේ වෙනවා කියලා හිතුවොත් එහේ මොකද වෙන්නේ? ඉච්ඡා වූ න්‍යායයක් තියනවා කියලා ගත්තනම් එහේ මොකද වෙන්නේ? ඉච්ඡා වූ න්‍යායයක් තියනවා කියලා ගත්තනම් සිංහදෙනි එහෙම වැඩේනවා නේද දුවන් කියලා. දුවන් කියලා කියන්නේ ස්ථිරයි කියලා. ඒ කියන්නේ අවිනිශ්චිත නැහැ. එහෙම නැහැ කියලා. තමන්ට කැමති දේ දිනන මොනවද අවිනිශ්චිත වෙන්නේ ඉතින්. එහෙනම් ආයි වැළඳිලා යන්නෙත් නැහැ කියලා වැටහෙනවා නේද? කැමති බවෙන් අනේ තත්ත්වෙට වැටෙන්නේ නැහැ කියලා වැටෙනව නේද? නමුත් ඕකනේ මෙච්චර කල් හිතන් හිටියේ. ඒක නිසා මේ ලෝකේ සාරයි සාරයි සාරයි කියලා හොයන්නේ කී සාරේ. ඔන්න හොදා කරු දැක්ක. මේ ලෝකේ කිසිම හරයක් නැතිව තමයි තේරුණා නම්. මෙච්චර කල් හරය අල්ලන්න කියලා දහ බලවල කර කර ගියා. ඕන්න ඔය දහ බලවල කරලා තිබිච්ච කැමැත්ත නැතිලා යනවා දැන්. දහ බලවට කරන්න පුදුම ආසාවෙන් හිටියේ දස කුසලයේ කරන්නේ. දැන් ඒක නැති වෙලා යනවා. දැන් හිත ඔෆිස් එකට යන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මේක හරි ආකාරව තේරුණා නම් ඔෆිස් එකට යන්නේ ආරේ විදිහට. ඔෆිස් එකේ දේවල් තමයි මුලින්ම වෙනස් වෙන්නේ. මිනිස්සු ඔබට දොස් කියන්නේ. හේතු ශක්තිය ගලපල බලයි. මේක අද මටම මේ ටික කරන්නේ. මම මෙච්චර දෙයක් කරලා. මේක අද මටම මේ ටික කරන්න හිතෙන්නේ මම අනාදිම සංසාරයේ මේකට මොන තරම් දේවල් අරන් තේට්ටම් කරලා. මොනේ දැන් මට කියපො. දැන් මම ඉන්නේ ලෝකේ හැලන්නේ නෙමෙයි. ලෝකේ හැලලා ඉන්න කාලෙත් මම ඔබට අදාල දෙයක් කරා. මම ආයෙත් කරන්නේ නැහැ. උඹට ඕනේ නම් මම කරා. මට රස්සාව තිබ්බත් ගැන දත්. තේමීය කුමාරයාට බුදුහාමුදුරන්ගේ බෝධිසත්ව කාලය. පෙර ජාති භීගල නුවණක් ඇවිදලා හදිසියෙ. උන්වහන්සේ දැක්ක අවුරුදු 20ක් කලහම් කළා. කල්ප ගානක් අපාය දුක් විඳපු හැටි. ඒ වෙලාවේ අදිසාල කළා මට නම් රජකම එපා. අන්ධෙක් වගේ හිටියා, ගොළුෙක් වගේ හිටියා, වීරෙක් වගේ හිටියා, අංග විකලෙක් වගේ හිටියා, මන්ද බුද්ධෙක් වගේ හිටියා. එහෙම රජකම දෙන්නේ නැහැ. අනේ ඔය කාලකන්ණියව කියලා මරලා දාපන් කියලා කිව්ව තාත්තා අන්තිමට. බලන්තේට අරගෙන එනකොට මගදී කියනවා මම මෙතනින් බස්සල යන්නේ. ඉතින් මෙතන අන්ධෙක් වීරෙක් ගොළුෙක් වගේ හිටියා. අන්නේ වෙලා රතාචාර්යට කියනවා මන පෙර ජාතියේ හිමුණා. අවුරුදු 20ක් රජකම් කරමු. කරලා කරගන්න දහ බල වෙනවලුනේ. කල්ප ගානක් මහ රහතන් වහන්සේ දුක් මට නම් ඔය රජකම එපා. මං කැලෑව දිනවා. බැලු ගියා යන්න. මම මැරුවා කියලා කිව්වා. මාව මැරුවා කියලා කිව්ල කියන්නේ කියන්නේ. එහෙනම් දැන් තියෙන තව අවුරුදු 20ක් ජීවත් වෙන්න. ඔය දේව කරන්න ඕනේ. මොනවද තියෙන්නේ ගොඩනගන්නේ? ගොඩනගන්නේ ගොඩනගන්නේ දෙවිස ආන්ත දුකක් නෙමෙයි හිමිනේ. දැන් මේ ගියා ගොඩනගාලාට මේ ගෙදර ඉන්න පිලිස්. දැන් මේක සංකාර කර කර නෙමෙයි තියා ගන්න ඕනේ. උදේ ඉඳන් රෑ වෙනකම් අත ගන්න ඕනේ. මහුල් දා ගන්න ඕනේ. නැත්තම් මේ විදිහට තියා ගන්න බැහැ. කොහොම හරි තියෙ. මේ විදිහට තියා ගන්න බැහැ. විපරිණාමයේ යනවා, විපරිණාමයේ යනවා. ටික ටික ටික ටික විපරිණාමයේ වී යනවා. ඇයි හැදිච්ච හේතු ඔක්කොම හේවිසේවි යන නිසා මොකද වෙන්නේ? හේතුන්ගෙන් හැදිච්ච දේ දැන් හේතු ටික ටික බලු වෙනවා. එකපාරට නෙමෙයි හේතු ටික ටික බලු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඵලයේ ටික ටික ටික ටික වෙනස් වෙනවා. අනිත්‍යතාවයටපත් වෙනවා. ඒක දරන්න බැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒ විදිහට තියා ගන්න නම් හැම තිස්සෙම සංකාර කර කර ඉන්න ඕනේ. මේක තට්ටුව 2 3 4 5. තට්ටු පහක් තියෙන එක පස් පාරක් පෙලෙන්නේ නැද්ද? මෙන්න හැබැයි මානෙට මොකද අපි කරන්නේ? මානෙට මොකද කරන්නේ අපි? පහකට තමයි ගහන්නේ. වැසිකිලි පහයි. කොහොම කක්කදාලා කියලා මම දන්නේ නැහැ වැසිකිලි පහේ මේක පාර. අරකට පොඩ්ඩයි මේකට පොඩ්ඩයි මේකට පොඩ්ඩයි මේකට පොඩ්ඩයි අන්තිම මේ ඔක්කොම දිහාලාට වැඩේ නැහැ. හරි උදාවෙන් ගිහින් කිව්වා අපේ මේ වැටි ගැටි පහම දු යූස් කරලා මම ආවේ. පෙලෙනවා තියෙන්නේ. ඔය තෙලීම තියෙන්නේ ඇයි? මේ මානෙ නිසා හටගත දෙයක්. ඔබට මනත් මානේ තිබුණා, ඔබටත් මානේ තියෙනවා. මට දැනුත් මානේ ඇති. හැබැයි ඉතල දිවි තරන්නේ. ඒකයි තියෙන්නේ. අරිහතුන් වහන්සේ නමක් බවට පත් වුණා නම් මානේ බින්දුවයි. ඒක නිසා පොඩ්ඩක් අපි බලන්නේ. මානේ නිසා මොකද කරන්නේ? දේවල් ගොඩනගන ගොඩනගන ගොඩනගන බලනවා. මං කිව්වේ මං බලනවා නේ. ඇවිල්ලා පළවෙනි දවස් දෙක තුන ගියේ කාර් එකකින් පොඩි කාර් එකකින්. ඔය පොඩි කාරේ යනකොට එක මහත්තයෙක් දැකලා අනේ ඔය වාහනේ නෑ යන්නේපා ඔය වාහනේ හැපුණොත් එහෙම චොප්ප වෙලා යයි අපිට නිවන් දකින්න වෙන්නේ නෑනේ එහෙම වුණොත් එහෙම කියන ප්‍රාණයක ගෙහම නැවතුව ගිහින් ඉතර අද ඉතල මේක පාවිච්චි කරන්න ඕක තමයි මේ මේ වැඩේ ඉවර කරන්න දැන් මං කියන පොඩි කාරේ යනකොට ඕක හැපුණොත් එහෙම පොඩ්ඩක් ඔහෙට ගෑවුනොත් එහෙම රුපියල් 1000 රුපියල් 5000 විතර ඔය හෙල්ප් කරගත්තා දැන් ප්‍රාණයක ගෙහම නැවතුව ගිහින් ඉතර දැන් ඒක තමයි එහෙම යන්නේ දැන් මොකද වෙන්නේ ඕක ඔහෙට වැදුනොත් එහෙම මොකද වෙන්නේ මුළු තේරතම විකුණලා වෙනවා ඒක හදලා දෙන්න. එතකොට මට කියන්න බෑ මහත්්‍ය වාහනේ හැපුණා ඉතින් කරලා දෙන්නේ අනිච්චයිනේ. ඕක කියලා නෝනවා. ඉතින් දැන් මම බෙලෙනවා ඒක හිඳ. අර වාහනේ නම් එහෙම මෙහෙම තදා යද්දී කියනවා යයි යයි යන්න. මේ වාහනේ මෙහෙම ඕ හිමි හිමි හිමි මේ අයියෝ කියලා. ඉතින් බෙලෙනවා. දැන් ඔබට පේනවද මේ මාත්‍රේ නේද? අනුගේ හිඳ මම කෙලෙනවා. ඒ මහත්යන දර කිසි ප්‍රශ්නයක් නැහැ. එළවන්නේ අපි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉතින් දෙන්න. ඊට පස්සේ මම මගේ වශයෙන් ගියන මගේ නෑ මම මං ඉලවන්න. ඇයි? මෙයා එළෙවු හැපෙනවා. මං එළෙවුත් හැපෙනවා. මං එළෙවුත් හැපෙනවා නේ නේ. ඇයි? දැන් පේනවද මං කියපු දේ? මං එළෙවුත් හැපෙන්නේ නැහැ. හැබැයි මෙයා එළෙවුත් හැපෙනවා. හොඳ අදහස් නැන්නේ නේ. ඒකයි මම කියන්නේ අරිහත් තේදී ඔබ සම්පූර්ණයෙන් නැති වෙන්නේ. ඔය අවිද්‍යාව. ඒ ජීවිත අත්දැකීම් තුළ ඉන්න මිනිස්සු නිවන් දකින්නේ. ඉතින් මේ සාර ධර්මය පුළුවන් තරම් තමන්ගේ ජීවිතවල දාගන්න. තමන් නිදහස් වෙන්න. ඒකයි මම කිව්වේ. මේ යම් ප්‍රමාණයක අවබෝධයක් එකම බ්‍රස් ගාලා තැලියක් කව. ඉවරයි. මේ නෙක්කම් මේ සිද්ධ කරන්නේ ජීවිත ආසාව තියාගෙන විතරයි. හුදෙක්ම ජීවිත ආසාවක් විතරයි තියෙන්නේ. මම එක කියන්නේ තුන් දිවරයි මාත්‍රය යනගෙන මේ මේ ගහක් ඇද්ද යන්නේ. අවශ්‍ය වෙලා තියෙන කැමකදේ මොනවද? ඩංගුර ටිකක් අර දීපල්ලම. ලෝකේ අල්ලගත්ත ලෝකේ සාරය කියලා අල්ලගත්තම හොඳට කාල ඉතුරු ටිකක් තියෙනවානේ. ඩංගුර කියලා. ආන් මේ ටික දාපු අපපාතරේ නේද? ඇයි? ජීවත් වෙන්න ඕන තව එක දවසයි. හදියක් ජීවත් වෙන්න ඕනේ නැහැ. මේ අද ඉඳලා හෙට ජීවත් වුණා නැත්නම්. එහෙනම් හෙටදා ටිකක් කනවා නේද ඉඳලා වෙන ජීවත් වෙන්න. ඒ හොඳ කොහොමද තියෙන්නේ? ඔය මට්ටමට අතහැරෙනවා මේක. ඔය මට්ටම නෙවෙයි ඉතින් යන ජීවිත ආසව නැති වෙනවා. ඒ මහ උත්තමයාගේ. ලෝකයේ අල්ලන මාත්කී. ඒක අද මම කොතනද ඉන්නේ කියලා කිව්වම බලන්න. මේ මට්ටම නැලගම් බිහිතුනේ සදාගතයන් වහන්සේ. එහෙනම් මම උන්වහන්සේ ළෙවෙච්ච ණය කොච්චරද කියලා හිතා ගන්න බෑ. ඒක නිසා නේනම් උදේවා බණ කිය කිය යන්නේ මේ මිනිස්සුන්ට. ඔබ නිවන් දකින්න නෙවෙයි ඔකටත් දුරට. මගේ සාස්ත්‍රණ වහන්සේට මම වෙච්ච ණයින් බින්දුවක් හරි නිදහස් කරා. අද මම මහත් වූ ගෞරවණකින් කියනවා මේ ඉන්නේ මගේ සාස්ත්‍රණ වහන්සේ කියලා. ඔබ ඒක උදා කරගන්න ඉක්මනට. මම මේ ඇඟිලි ගණගෙන බලන් ඉන්නේ. මම මේ මහ උත්තමයාට බුදු පියාණන් වහන්සේ කියන්නේ කවද්ද කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ පුත්‍රයා වෙන්නේ කවද්ද කියලා. උන්වහන්සේගේ පුත්‍රයා කියන්නේ අරිහත් උන්වහන්සේ. ක්ලේශ තියෙන කෙනෙකු උන්වහන්සේගේ පුත්‍රයා වෙන්න පුළුවන්ද? නෑ. නික්ලේශී කෙනෙක් විතරයි උන්වහන්සේගේ පුත්‍රයා වෙන්නේ. නමුත් ලෝක සම්මුතිය අපි හැමෝටම බුද්ධ පුත්‍ර කියලා කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක වරදක් නෑ. එහෙම කියන්නේ. පවචනේ පරිසමාප්ත අර්ථයක් තියෙන්නේ නැහැ. ඉතින් ඇඟිලි ගණගෙන බලන් ඉන්නේ. උන්වහන්සේගේ පුත්‍රත්වයේ ලබලා උන්වහන්සේගේ බුදු පියාණන් වහන්සේ අමාමෑණියන් වහන්සේ කියලා අමතන. අද භාග්‍ය ලැබිලා තියෙන උන්වහන්සේගේ ශාස්ත්‍රෝකයන් නාමයෙන් අමතයි. ඉතින් ඔබත් දෙක උදා කරගෙන උත්සාහ කරන්න. ඔය තුට්ටු දෙකේ බව ගමන කොහොම වෙන හදාගන්න. යන්න කියලා තමයි අමාරුයි. ඒක නම් ඉරහඳ වශයෙන් විශ්වාස. ඉරහඳට වැඩි වෙන විශ්වාස. එහෙනම් දැන් ලෝකේ අසාමයි කියලා දැන්ට ආවනම් හිමිදුලි මෙච්චර වෙලා කාය සත් කියලා හිතාගෙන මුලා දොස් කියලා තියෙනව නේද? කාය සත්ේවත් සත් කාය දෙකේ නැතිලා යනව නේද? කාය සත් කියන දෘෂ්ටිය නැතිලා ගියාම කාය අසත් මේ අවිද්‍යාව තුස්නා දෙකෙන් එන බව ගමන මට එපා කියන දෘෂ්ටියට පත් වෙලා දැන් ඉන්නේ. මේ කියන්නේ කෙනා පින්වතුනි බුදුහාමුදුරන් දෙන්නේ අංක කීයද? බුදුහාමුදුරන් තමන්ගේ ජීවිතේ දෙන තැන මොකද? පල්ලේ හැම දැනද? නෑ නෑ. ඉහළම දැනද? ඇයි මේ කෙනාට වැටහිලා තියෙනවා මට මේ භව ගමන දැන් උදුරන්න ඕන. භව ගමන උදුරන්න නම් මේ සැරීම නසඳන මං සරණ යන්න ඕන. කාගේ සරණද යන්නේ කියලා බලන්න. ගාදේ යෝගාවට ගිහිල්ලා අහන අනේ ගාන දෙවියනි මට පිට වෙන්න පුළුවන්ද? ගාදේ කියනවා මේ ඕනේ එකකට පිට වෙන්න. මටත් බැරි වුණා ඔබ තාම නසා ගන්න. මට මාත් බෑ. එන්න සාන්දේ ගාවට ගිහිල්ලා අනේ ස්වාමීනි මට පුළුවන් පිට වෙන්න. මට භව ගමන නසා ගන්න ඕනේ. ආය උපදින්න බෑ. අනේ මාත් උපදිනවා මටත් ඔබ නසා ගන්න බැරි වුණා. එහෙනම් ඒකත් අතෙන්ද? තීල බැලුවා වටේම ගිහිල්ලා බැලුවා. හරියන්නේ නැහැ. අන්තිම වෙලාව බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කියනවා අනේ ස්වාමී නක්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වන්න. අනේ ස්වාමී මට කිසිම සරණක් නෑ ඔබ වහන්සේක සරණ විතරයි තියෙන්නේ. අන්න ඒ තේන සත්‍ය වචේන හෝතු මේ ජය මංගලං. අන්නේ සත්‍ය අනුභවයේ තියෙනවා නම් පින්වදින ඔබට කිව්ව ඔය කියන ජය මංගල්‍ය උදා වෙනවා. ජයයි මංගල්‍යයි දෙකම තියෙන නිවනේ වෙන කොහෙවත් නෙමෙයි. එයා නිවන උදා වෙනවා ඔබට. නක්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන වැටේ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන වැටේ. එහෙනම් මෙච්චර කල් පහත් අංකයක් පල්ලෙහා දාලා තිබා ලෝකේ සාරය කියන විලා ගණන් ගත්තේ නැහැ බුදුහාමුදුරුවෝ හොඳම හැවරෝ. අන්න එහෙම ඉඳගෙන දැන් අරන් බුදුහාමුදුරුවෝ අරගෙන තියා ගන්න ඕයි. අන්න බුද්දේ අවෙච්ච ප්‍රසාදෝ කියන සතාගතයන් වහන්සේ කෙනේ නොකරෙන්න ඕන දින සද්ධාව කඩ ගන්නවා මේ උත්තමයා ඒ කාන්තේම මේ බව ගමන නසාව මේ ගම බව ගමන නසන ධර්මයේ දේශනා කරපු මහ උත්තමයා කියන. බුද්දේ අවෙච්ච ප්‍රසාදෝ ධම්මේ අවෙච්ච ප්‍රසාදෝ සංඝේ අවෙච්ච ප්‍රසාදෝ කියන නොකරෙන්න ඕන දින සද්ධාවක් කඩ ගන්නවා. දැන් මේ පුද්ගලයා නිගමන විකෘතිය ක්‍රියා කරන්න කිසිම කැමැත්තක් නැහැ. එහෙනම් විචිකී ઈચ્છාව නැහැ. කැමැත් වෙන නම් කිසිම පාප කර්මයක් කරන්නේ නැහැ. බුදුන් වහන්සේ කෙරෙහි කිසි සැකයක් නැහැ. ඔය බුද්ධ ආදී අටතැන්ගේ සැකයක් නැහැ. අපි ඒකත් එහෙම දාලා දාමු. නැත්තම් ගැටෙනවනේ මිනිස්සු. කොහොම හරියම තේරුම් ගන්න පුළුවන්ද? දැන් සෝතාපන්නයා විකෘතිය ක්‍රියා කරන්න කැමැත්තක් ඒ කියන්නේ පාප දහම් කරන්න කැමැත්තක් නැහැ. මේ නිසා පාප දහම් කරන්නේ නැහැ නේ. කැමැත්තක්. කැමැත්තෙන් නම් කරන්නේ නැහැ. තමන්ගේ දරුවගේ මේල්ලට අත දාලා කිව්වොත් කූඹිය මරහන් කියලා සමාජෙම මරයි. හැබැයි රහතන් වහන්සේට කිව්වොත් එහෙම. මුළු පවුලම ගිනි තියලා කෝබියා මරපන් කියලා උන්වහන්සේ මරන්නේ. පවුල ගිනි තියලා දැම්මත් උන්වහන්සේ මරන්නේ නැහැ කෝබියා. සම්බ පුණ්‍ය පාප වහින්නත් කියලා අහ උත්සමයා හදනවා කියන්නේ. හැබැයි හොතපන්නේ හැමදේම කෝබියා මරන්නේ. හැබැයි මරන්නේ කැමැත්තෙන් නෑ. ඒකෙන් කිව්වේ විකෘති වූ ක්‍රියා කරන කැමැත්තක් නෑ විචිකිච්ඡාව. හැබැයි කලින් නම් බොහොම කැමැත්තෙන් හිටියා. ඒකෙන් නෙවෙයි හීයා කරේ මරන්නේ. පුතා නිදාගෙන උනේ පුතාගේ කලවටින් කරපොත් එකේ නේද ගත්තොත් එහෙම මොකද කරන්නේ? චල්තර සබත්ව ගත්තත් අල්ල දැම්. හරි කැමති ඕනේ වෙලාව ඒක කරන්න. ඇයි? සාර වූ ලෝකේ. මේ සාරයට මූ තමයි අකුල් වෙනානික චල්තර දැල්ල. හැබැයි හොතා වන්නේ නම් පුතා නිදාගෙන උනේ කරපොත් එක අවදින් මිට පුතාව අයින් කරනවා. අමාරුයි තමයි. වෙහෙසයි. වෙහෙසුවා මේක කරනවා මොකද? විකෘති ක්‍රියා කරන කැමැත්තක් නැති නිසා. ඊළඟට පිළිගන්නේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත අය සිරිමුත පරාමර්ශණය කර කර හිටියා වදිස. මොකක් හරි දෙයක් කළා ලෝකේ කැලලක් කඩන්න හද. මොදි පූජාවක් තිබ්බ කැලලක් කැඩුවා. ශික්ෂා පදයක් සමාදන් වුණා කැලලක් කැඩුවා. ග්‍රහදේයයන් පූජාවක් කළා කැලලක් කඩන. දේව පූජාවක් තිබ්බ කැලලක් කඩන. එහෙනම් හැම මොහොතකම ඉන්නේ මොකද මේ කැලලි කඩන්න බලාගෙන ඉන්නේ ලෝකේ. ඒ සාරය කියලා හිතාගත්තාම අනේ මේ කරගත්තාම මුනි සම්බාධයන් යන්නේ බලමයි අහවල දිමින ලෝක උපදින්න ලැබේ. කවි ඔක්කොම සීල රුත පරාමර්ශ. සීල රුත පරාමර්ශනේ නිවන් දකින්න බෑ ලෝකෙට ඇලෙනවා විතරයි. පාපදහම් කියලා නෙමෙයි කියලා තියෙන්නේ. සීල රුත පරාමර්ශනේ ලෝකෙට ඇලෙනවා. ලෝකෙ කොහෙන්ද තැනකට ඇලෙනවා කියලා. අජමුත ගෝවත සුනක මුත. ඔය මුත රැකුවා ඉන්නේ හරකේ වගේ හිටියා බල්ලෙක් වගේ හිටියා අලීක් වගේ හිටියා. ඔය හැමෝම ලෝකෙ කොහෙද ඇලිලා ඉන්නේ. හරකේ වගේ හිටපු එක හරකෙක් වෙනවා කියලා. ඒකම උපාදාන කරන්නේ ඒකෙම ඉඳලා හරකෙක් වෙනවා අන්තිමට ගිහින් අපරාද. එහෙනම් පවක් නෙමෙයි කරලා තියෙන්නේ මොකද? උපාදානයක් කරලා තියෙන්නේ. ඒ පුරුද්දට ගිහිල්ලා අරගෙන යනවා කියන්නේ. එහෙනම් එහෙමද භාවයක් තියෙන්නේ. එහෙනම් මේ විතරේ ඔය මොන දේ කළත් ඕවා ඔක්කොම මොනවද? සිල් රුත ගණේක වැඩ. හැබැයි දැන් ලෝකේ අසාරයි කියලා වැටහිච්ච කෙනා ඔය මොනවා කළවත් ලබන්න හරයක් ලෝකේ නෑ. ඒක නිසා මොකද කරන්නේ? සිල් රුත පරාවර්තනය කරන එක නතර කරගන්න. හැබැයි තාමත් ශික්ෂාපද සමාදන් වෙනවා. හැබැයි සමාදන් වෙලා දිව්‍ය ලෝකයට යන්නේ නෙමෙයි. නිවන් දකින්න দমনය කළ යුතු සමයක් තියෙනවා නම් පුරුද්දක් තියෙනවා නම් අන්නේ දයි පුරුද්ද দমনය කරන්න තමයි ඒක කරගන්නේ. ඕන් එහෙනම් දැන් මොකද උනේ? සීලෝද පරාමාසයෙන් නතර වෙනකොට අවිද්‍යා තෘෂ්ණා අඩු වීම නිසා සීලය රකීතන. ඔන්න ඔය සීලයට කියනවා පිටුනේ අරියකාන්ත සීලය කියලා. කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ ඔය සීලය. හැබැයි ඔබ පොයේ සමාදන් වෙන ශික්ෂාපද කැඩෙන්නේ නැද්ද? කැඩෙනවා. හැබැයි සීලය කියන එක කැඩෙන්නේ නැහැ. එකයි කිව්ව යන් සමාදානන් තන් වතන් සංවරත් තේන සීල සංවරත් තේන සීල සං කියන්නේ අවිද්‍යා තෘෂ්ණා වරණවා කියලා කියන්නේ නැති කෙනා. එහෙනම් යම් මට්ටමකට අවිද්‍යා තෘෂ්ණා නැති කළා නම් ආන්නේ කියලා සෝතාපන්න. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා නැති කරනකොට ඒ මට්ටමවල සීලය පිරෙනවා. දෙවෙනි මට්ටමවල අවිද්‍යා තෘෂ්ණා නැති කරනකොට ඒ මට්ටමවල සීලය පිරෙනවා. තුන්වෙනි මට්ටම නැති කරනකොට තුන්වෙනි මට්ටමවල පිරෙනවා. ඉතුරු නැතුව ශේෂ නැතුව අවිද්‍යා තෘෂ්ණා නැති කරද්දී හතරවෙනි මට්ටමවල පිරෙනවා. සීලයෙන් පරිපූර්ණ වෙන මහරහතන් වහන්සේ දිවි වෙනවා. එනං සෝතාපන්නය තුළ විතරයි පින්විතරේ සීලය තියෙන්නේ. සීලය කියන්නේ කැඩෙන බිඳෙන දෙයක් නෙමෙයි. පහන සීල, වීරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන්නේ. ඔය පංච ශික්ෂාව පිළිහිටනවද? පංච සීලය. පංච සීලය. පංච සීලය කියලා කියන්නේ අද මේ පාරමිතා පහ ආදීන දාන නෙමෙයි. ඒ පංච ශික්ෂා. පංච ශික්ෂා පද ඒ. පංච සීලය කියන්නේ ඕකද නෙමෙයි. නවත් ඉතින් පද හිමේ ගිහිල්ලා ඉතින් අපි එක පාට කරට ගන්නෙ මේක තමයි පංචශීලයේ පංචශීලයේ සමාදන් වෙන කමක් නැහැ ඉතින් මොනව කරන්නේ නමුත් පංචශීලයේ කියලා කියන්නේ මොකද මේ පහම සීල වෙන මන ඉදිරිය චේතනා සීල සංවර සීල අවිතික්කම සීල කියන එක තමයි පංචශීල කියලා කියන්නේ. ඒ පංචශීලයේ සෝතාපන්නය තුළ තමයි පිහිටයි. ඕක වර්ධනය වෙයි ගිහිල්ලා අරිහතුන් වහන්සේ ගාවින් ඕක පූර්ණ වෙනවා. දැන් එහෙනම් දැක්කරේ ඉතින් මෙතන සෝතාපට්ටි අංග හතර හැදෙන්නේ බුද්ධි අවිත්ත ප්‍රසාදෝ ධම්මේ අවිත්ත ප්‍රසාද සංඝේ අවිත්ත ප්‍රසාද කියන ඔය තුන. අරියකාන්ත සීලය. ඔය කියන හතරම පිළි දෙන්න හැටි දැක්කනේ. දුක් ආර සත්‍ය දැකපු කෙනාට වෙන ටික ඔක්කොම දැක්කනේ. එහෙනම් තව මොනවද තියෙන්නේ? සෝතාපන්න වෙන කරන්නේ. ඔය තියෙන සෝතාපන්න ඵලෙ නේද? ඔය ටික දැන් අද තේරුණා නම් මෙතන ඉන්න ඔක්කොම සෝතාපන්නයි. තේරුණ නැත්නම් ආයෙ අහන්න. කවදා හරි තේරෙන එකක් අහන්න. කවදා හරි ඔබ තේරෙන කම අහන්න. ඔය පිළිවෙත වල ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔය පිළිවෙත විතර මා සාල ධර්ම කරුණු අහන්න එපා නේද? මහා සාල ධර්ම කරුණු අහන්න එන්න ආරම්භ. සෙප්තැම්බර් පළවෙනිදාන් පස්සේ හවස 5:00 ඉඳලා 8:00 වෙනකම් හැමදාම සද්ධර්ම දේශනා තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන වෙලාවක ඇවිල්ලා තමන්ගේ වැඩේ කර ගන්න පුළුවන්. පැවිදි වෙන්න ඕන අය මේ වෙලාව අධිෂ්ඨාන කරගන්න මම පැවිදි වෙනවා නම් මේ පැවිදි වෙනවා කියලා. ඇවිල්ලා මේ මහත්තුන් හම්බෙන්නේ. ඔබට අවශ්‍ය සීල දෙ සම්පාදනය කරන දෙනවා. කන්න ටික දෙනවා, බොන්න ටික දෙනවා, ඊට වස්ත්‍රයක් දෙනවා, හිතට සේවනක් දෙනවා. ධර්මයේ දෙනවා, වීර්යය වඩා ගන්න කරුණු කියන්නේ. දැන් තමුණාතු නිවන් දැක. යන්නේ මිනිහේ මේ මොන නිවන්ද? එහෙනම් නිවන් දකින්න ඕන ටික ඔක්කොම දෙනවා. ඔබට මොහු ගේන දේකුත් නැහැ. ඔබ නිවන් දකින්න ඕන හැම දෙයක්ම දෙනවා. අද නීපයක් වගේ ස්පිරිතාලයක් පාව ඒක ඇතුලේ හැදෙනවා. නැමෙ ඔක්කොම කළ දෙන නිවන් දකින්න මහ උතුමන්නේ මේ වැඩේ කරගන්න. තරුණ තරුණ යන්න පුළුවන් ඔය තීරණ ගන්න. නැත්නම් ඊට හෙට ඉඳලා ආයෙත් ගාමන්ට යන්න. කාගේ හරි කමුරන්න යන්න පටන් ගන්න. ඊයේගේ බහුරට පස්සේ 65 දිනවල පස්සේ එන්නේ. අවිල උත්සාහ කරලා බලන්න මොනවද කියලා නිවන් දැක්ක. ඊට පස්සේ නැත්නම් මේ පඬිතුම කමෙන් කියන්න පුළුවන් ඒ දවස් ඒ දවස් වලදී ඉන්න අය. අනේ අපිට අර එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා අපිට ඒ කාලේ ඔය ඔච්චර ගණන් ගත්තේ නැහැ. අපිට ඒ කාලේ ගණන් ගත්තා නම් අද අරහත් නේ. පඬිතුම අපි කිව්වේ අයියෝ. නැත්නම් ඒ උඹලා දිවිතේ අපිට දිනුනා නම් එහෙම. අපි තෝ කර ගන්නවා නේ කියලා. අර අම්මලාතරද කියන්නේ කොන්ද පණ දෙ මිනිස්සු මිනිගතන ඉන්නේ ඒකයි ධර්මයක් තියෙනවා විනයක් තියෙනවා ඔක්කොම තියෙනවා කොන්ද පණ දෙන මිනිස්සු නැහැ මේක වීරෙන් යුතුව කරගන්න ඉතින් අපිට කොන්දක් පණ තියෙනවා ලෑස්ති වෙන්න වැඩේ කරන්න පුළුවන් උපරිමින් මේක කරන්නේ ලෑස්ති තමන්ගේ දුවා දරුවන්ට මේවා කියලා දෙන්න ඒ දරුවංග මේ භව ගමනේ උදෙක්තර කරන්න උදව් කරන්නේ ඒ දරුවන්ට ඔය ගිනි ගිනි දින මේ සංසාරේ යවන්න එපා ඔබ ආවේ කොහෙද කියලා දන්නේ නැහැ. ඔබ යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ඔය ඔබේ ගෙදර කියලා කියන්නේ කොයි පොන්ති තානායම. දොරවල් හතරෙන් හතර දෙනෙක් ඇතුළට ආව. රාත්‍රිය ගත කළා. ඔය හතර දෙනා හතර පැතර හිඳිලා. ආයෙ දෙන්නෙක් එකමග එහෙම යන්නේ නැහැ කවදාවත්. ඒ ආපු එක එක දවසක් ඇතුළත හටගත්ත ඇලීමක් තමයි ඔය තියෙන්නේ. ඒ නිසා කවුරු හරි දරුවෙකුට පැවිදි වෙන්න එහෙම ඕනනම් බාධා කරන්න එපා කවදාවත්. දරු අරිහත්යටපත් වීම තමයි වැදගත්ම දොස්තර කෙනෙක් ඉන්ජිනේරු කෙනෙක් නෙමෙයි මගේ දරුවා දුකින් නිදහස් වේවා කියලා පතන අම්ම එකට උදේ හදන්න ඔය ජොඩා එහා අනේ මගේ දරුවා අරිහත්යටපත් වේවා අනේ මගේ දරුවා නිබ්බහන පරම සුඛයෙන් දුකින්තර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒක කියන්නේ ආර්ය මෛත්‍රිය වඩන්න කියන ලෞකික මෛත්‍රිය වඩනකොට ඇලෙනවා ගැලවෙන්නේ නැහැ ආර්ය මෛත්‍රිය වඩද්දී ගැලවෙනවා ඉතින් ආර්ය මෛත්‍රී පත්‍රිකාව කඩවගේ අතරපත් වේ එහෙම නේද මම ආර්ය මෛත්‍රී පත්‍රිකාවක් ඔබගේ අතටපත් වෙයි. ඒක හොඳට තේරුම් අරගෙන ඒක වැඩ. කමල සීල ලෝක සීල සත්‍යෝ සංසාර දාහේ මිදෙත්වා සංසාර මැම්මෙන් සංසාර ගින්නෙන් මිදෙත්වා. නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ඇලෙන්නේ නැහැ කවදාවත්. තමගේ දරුවෝ රෝග වන්න අම්මව. තව කවදාකවත් දරුවට ඇලෙන්නේ නැහැ. අනේ මගේ දරුවා සද්ධිකාරී වෙත්වා හොඳින් ඉදිත්වා නිරෝගී වෙත්වා මේ හොඳින් ඉදිත්වා කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඇලෙන්නේ. කාද වෙනවා කිහින්. එතකොට මොකද කියන්නේ දරුවා නිවන් දකින්න දැක්ක එකට ආහා පිසුදු මෙච්චර කල් ලොකු වෙලින් බෝ නිවන් දකින්න ඔබට පිසුදු එහෙනම් ආහා එහෙනම් මෙච්චර කල් ලොකු වෙලින් මොකක් කරන්නද කියන්නේ මෙච්චර කල් ලොකු වෙලින් දොස්තර කෙනෙක් කරන්නේ නෝ ඉතින් මම දොස්තර උනහම මම තියෙන මොකද හැදෙන්නේ අලුතෙන් කියන්නේ එහෙනම් ඔය ළමයි ලොකු කරන්නේ මොකටද තමන්ට කතා ගන්න බැරි වෙච්ච එක ළමයි ලව් හරි ඇත්ත කතා කරන්නේ තමන්ට කතා ගන්න බැරි වෙච්ච ලෝකේ ළමයි ලව් හරි කඩා ගන්න තමයි හදන්නේ ඔය හල්ලගෙන හිටියට ඕක තමයි ඇත්ත. ඒක නිසා දරුවා කඩන එක නවත්තලා යන්න හැදුවට පස්සේ ඌරු ජුව. ආරයන් වහන්සේට බුදුමහාරද දිගා කරන්න පටන් ගන්නවා ඊට පස්සේ. නැති වැරදි හොය හොය කියන්න පුළුවන් ඊට පස්සේ. මේක තමයි ඇත්ත. මේ වෙලාව ඔබට හිතලා දෙනවා නම් පැවිදි වෙන්න ඕනේ කියලා අපේ මහත්තයා වම්බේ. ඔබට සියලු ප්‍රත්‍ය පහදම අපි සපේන. සියලු ආරක්ෂාවල් අපි සපේන. අපි කියලා කියන්නේ අපි මේ මහත්තුරු සපේ. මේ මහත්තයා ඉතුරු වෙන්නේ නැහැ. ඔය අදගෙන තව ඕන ටිකක්. 80ක් විතර එකපාරට හැදිලා තියෙනවා. කාන්තාව තියෙනවා, පිරිමි තියෙනවා. කාන්තාව වෙනම තැනක, පිරිමි වෙනම තැනක පැවිදි. එතන වැඩි හරියක් ඉන්නේ. කොහොම හොඳ සල්ලි දීගල ඒ සල්ලි පාසලේ පූජ කරලා ඒව තමයි අසත්පුරුෂයන්ට තියෙන මොනවා විදිහද? එන්ජීව සල්ලි කිය. ඇයි? ඔබ අහලා තියෙන කෝටියක් සාසනයට පූජා කරපයි කියන්නේ? මැරෙන්න ඕන මේ ගිහිල්ලා සාසනයට දීපයි නම් ඇති. දැන් ඉතින් දීගන්න කෙනෙක් නැහැ. කවුරුත් නැහැ දීගන්න. රජයට යනකොට නෝනේ ඕක දෙනවා කියලා ඉතාල ගත්තා. එහෙමයි ඉන්න පුළුවන්. ඒත් බොහොම තරුණ කාලේදී මේක අඳයි බදාලා කෝටියක් සාසනයට පූජා කරලා යනවා දැකලා. කොහොම අඩු ඉන්නේ දැකලා තියෙනවා. ඔබට එතන තාම බලාගත්තා. ඉතින් මහා විශාල ප්‍රමාණයක් සල්ලි එන්නේ කොහෙන්ද? ලෝකේ අල්ලන්න කියලා සල්ලි එකතු කරගත්තේ ඒවා. දැන් ලෝකේ අල්ලන්න වැඩක් නැහැ. මේ ආවිද්‍යාව දොස්නාදෙන් ගොඩගෙන බව ගන්න මොනවට යන්නද කියලා හිතාගන්න. තුන් සිවුරයි පාත්‍රය තියුණා හොඳරෝ මේ දින හිතාගත්ත අරසල ටික ඔක්කොම පූජා කරලා සාදනය. එතකොට මොකද වෙන්නේ? මහා විශාල සල්ලියක් හැදලා. හත් දෙයිනේ අපි ටිකට් ගහලා. ඈ මේ මේ ආරාධනා පත්‍රය යව යව ඔක්කොම කර කර තමයි යන්තම් ගොඩනැගිල්ලක් හදාගන්නේ කියලා හිතනවා. මුන්ට එහෙම හෝ ගාලා සල්ලි එනවා. අනිවාර්යෙන් එක මුන් කුඩු විකුණන. එහෙමමයි තමයි කියන්නේ. ප්‍රචාරය යවනවා. දැන් අපිට ඊ ආරංචි. ඔබ ළඟ ළඟම දකින්න ඕනේ. Facebook වලත් දාන්න දෙයක්. ලක්ෂ 20කට වඩා අධික ශ්‍රාවක පිරිසක් ඉන්නවා. මන්නම් කියන්නේ අපේ මහත්තුරු කලවල මම පිසුද කලවන්නේ. මොනවාට කලවන්නේ? ඔයාලා මොකුත් කියන්නේ නැන්නේ. මේ ගොඩනේ මේ ආරාණ්‍ය හදන්නත් විරුද්ධයි. එක පුද්ගලයෙක් එක පුද්ගලයෙක්ගේ ඕනෑ පාපක්. මහානායක හඳුනුත් එකගයි. හැම තැනකම තෙස්සන් ගහනවා. මං කියලා දෙන්නේ පලිය අතර ගන්න කඩු අතර ගන්න එපා. ගහන එක වලක්වන්න ආයි ගහන්න යන්න එපා. ආරයන්ගේ සිරිතක් නැහැ එහෙම. මේ ගහන්න ගහන්න පලිය අල්ලගෙන බිමට පාත් වෙලා හරි පලිය අල්ල ගහන්න ගහන්න. කාන්තාවන්ට අවුරුදු 65 තිරිමින්ට 70ක් පනවල තියෙනවා. ඒකත් මේ බොහොම රණ්ඩු මැද්දේ තමයි කරලා තියෙන්නේ. මේ සමාජය හරි විසමයි. හැබැයි එතනින් එහාට අනගාരികව ඉන්න පුළුවන් ඇවිදින්න. මේ ටයිල්ද ගැන විතරයි කියන්නේ. අවුරුදු 95 වෙනකම් නැ අනගාരികව ඉන්න පුළුවන් ඇවිත්තක්. එතන නැවතිලා ඉඳගෙන මන භාවනා කරන්න පුළුවන්. අවුරුදු 55 ගියාට වැඩි කරන්න එපා කියලා රණ්ඩු. තථාගතයන් වහන්සේ දාපු නේද විනය නීතිය මම කොහොමද දාන්නේ? එහෙම කළා එක්කෙනෙක් හරි. අවුරුදු 67 දී අරියත්තට පත් වුණොත් එහෙම. අවුරුදු 60 දී අරියත්තට පත් වුණොත් එහෙම. තව අවුරුදු 10ක් උන්වහන්සේ ජීවතුන් අතර ඉන්න පුළුවන් නම්. තීවරේ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? උන්වහන්සේ පිරිනිවන් පාන්න ඕනේ. ඊට වඩා ලොකු හිණයක් තියෙනවද මේ ලෝකෙට? මහරහතන් වහන්සේ නම් පිරිනිවන් පානවා කියන තරම්. ඉතින් අපි කොහොමද ඒවට නීති දාන්නේ? ඉතින් බෑ. හරිනම් ඔබ දෙන්න ඕන 100 යනක. එහෙම වුණොත් පැවිද දෙන්නේ නැහැ. උන්වහන්සේලා බොහොම අමාරුයි කියලා කිව්වද? මොකද අසත්පුරුෂය ඉන්නවා. මේ නහනායක හාමුදුරු හරි හොඳයි. එහෙම මෙහෙන් අසත්පුරුෂය ඉන්නවා. ඒයි තමයි කියන්නේ දෙන්නේ ඔක්කොම. ඉතින් ඒක නිසා ඔබට පැවිදි වෙන්න ඕනේ තරම් අවස්ථාව තියෙනවා. හැබැයි කොහොම හරි තුන් සිවුරයි පාත්‍රේ එක වේලයි. එතකොට නිවාඩු ගන්න එන්න බෑ කාටවත්. එක වේලකින් යන්නේ. අසනීපය තිබුණා මේ දෙකක් ගත්තා. මේ දෙක නේද මේ 100ක් හරි ගත්තා එක අසනීපයි නේද. දෙක වේලකින් යන්නේ නැති. එහෙනම් මහා වීර්යවන්තයෝ තමයි එන්න ඕනේ. ඔය උදේට කල්ල ටිකක් අම්බල දෙනවා එච්චර තමයි. දාන බාර ගන්න පුළුවන් 308යි. ඇයි දවසකට එක දාන වේලයි තියෙන්නේ. ඒ එතන දාන බාර ගන්න පුළුවන් ධර්මයේ අහන අයට විතරයි. පිටස්තර යන ධර්මයේ බාර දාන බාර ගන්න බෑ. ධර්මයේ අහන අයද විතරයි. එතනට ගඩොලක් හරි පූජා කරන්න පුළුවන් ධර්මයේ අහන අයද විතරයි. ඇයි? මහරහතන් වහන්සේලා දීවිල දණක් හදන්නේ. එහෙනම් ඒ අයට දානයක් පූජා කරලා ඒ අය උදෙසා ප්‍රතිපහසුකම සැලසලා ඒකෙන් ලැබෙන පින අවශ්‍ය වෙන්නේ කාටද? නිවන් දකින්න අයට. එහෙනම් ඒ අයට ඕනේ අවස්ථාව දෙන්න. එහෙනම් නිවන් දකින්න කැමැත්තෙන් ඉන්නවනම් ඔබට පුළුවන් ආදායම් උපකාරයක් කරන්න. නැත්තම් ඕනේ නැහැ. ඇයි NGO වල අර අහපුරුසින් කියන NGO තියෙනවා. ඒක නිසා අපි කියන්නේ ඔබ තීරණය කරයි. තරුණ තරුණියන්ට අවස්ථාව තියෙන ඕනේ බලන්න. අපි බොහොම කැමති ඒ අය එනවනะ. හේතුව මොකද? ඔබට හේතු වාසනාව තියෙනවා. ඔබ සමාධි ගම්මෙතන දැකලා තියෙනවා මේ විදිහට බුදුන්ගේ ගත නියත විවරණයක් සමාන් මේ සම්මත වෙන කාලයක් මේක. ලක්ෂ ගන්න අරිහතුන් වහන්සේලා බිහි වෙන්න ඕනේ. හේතුව බුදුන්ගේ ගත නියත විවරණයක් තියෙනවා. බුද්ධ ශාසනය නැගෙන කාලෙක තමන්ගේ මාර්ගඵල පූර්ණ කරගෙන මේ නිවන සාක්ෂාත් කරගෙන මේ මේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරනවා කියන. ලක්ෂ ගානක් පහළ වෙලා නියමිතයි. ඉතින් එයා මේ නිහිමල්ල මත පහළ වෙනවාමයි. ඔය කවුරු කොහොම ආවත් පහළ වෙනවාමයි. ඒකයි දෙකක් නෑ. ඉතින් ඔබ හිතලා බලන්න ඔබ මොකද කරන්න ඕනේ කියලා. එච්චරයි. වෙන මොකුත් නෑ. ඔබට වගකීම් යුතුකම් තියනවා නම් බෝට්ටු ටිකක් තල්ලු කරන්න ඉස්සරහට යන්න. තල්ලු කරගෙන තල්ලු කරගෙන ගිහලා බෝට්ටු උඩ කොටුවේ. ඒකී ඔය ආරාම වැඩ කටයුතු එක හොඳට බැඳිලා ඉන්න. ඔබට ළඟයි රත්නවර දිස්ත්‍රික්කේ තියෙන්නේ. ඔබට කොලයක් දෙයි. එයාට පාර කියලා. ඇලිගොඩ පාරේ ඉඳලා බලන්නයි තියෙන්නේ. නේද? ඒ ඔබට මහලු වෙයක නෙමෙයි. හිඟදලි මේ මේ මේ මේ මේ රත්නපුර අවිස්සාවේන්න මෙන්න මේ ඒරියා එක තමයි. බුද්ධ ශාසනයේ කේන්ද්‍රස්ථානය වෙන්නේ ඉස්සරහට. ඒ සමාධිගත දැකලා තියෙන්නේ. මේ නුවර එළියක් මේ හැදෙන්නේ මේ. මේක සිද්ධ වෙනවා. මිනිසුන්ගේ සංඛාරවල තියෙන දීප්තියත් එක්ක ඉස්සරහට මේ මේ පැත්ත බොහොම සුන්දර පැත්තක් බවට පත් වෙනවා. ඒවදී නිශ්චිත ඒවා එහෙම මෙරෝ. ඒ වගේම මේ මුළු ලෝකෙට මේ බුද්ධ ශාසනය යනවා. මේ බුදුදහම මුළු ලෝකෙම කියන මේ ලෝකෙම පිළිගත්ත එකම ආගම බුද්ධ ශාසනය වත් පත් වෙනවා. ඒකනේ දැන් කරුණු කතා කරගෙන යනවා අපි. අපි විතරක් නෙමෙයි දැන් තැන් තැන් වලින් බිහි වෙන මහා පෙරිස ඉන්නවා නිවන මූලික කරගෙන නිවන් දකින්න යන. ඒ හැම කෙනාටම අපි උදව් උපකාර කරනවා. ඒකයි මම කිව්වේ 26 වෙනිදා මේ පූජාව කරන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට කියලත් නැහැ ඔය මේ මෙහෙම කියන්නේ කියලා. කියන්න දෙයක්. පන්සලට ගියාම හිස්සතුම් පාවහන් ගලවන්න කියලා ගහන්න ඕනේ. ඒ හරද්ද පන්සල් යන්නේ. එන අර මහා උත්මයේ පිරිසක් ඉතින් ඒ මහා සාර පූජාවක් කළා. අරිහතුන් වහන්සේලා ලෝක විහිවා කියලා ප්‍රාර්ථනා කරනකොට ඒ උත්මයේ මට කියන්න ඕනේ මේ ධර්ම දේශනාව ලෝක කියන්නේ කියලා. මගේ යුතුයකම මේක කියන්නේ. ඒකයි මම ඔබට කියන්නේ සිවුරු කොටවල එල්ලෙන්න එපා. අපි අහවල් හාමුදුරන්ගේ බණ විතරයි යන්නේ. අපි අහවල් බාහමුදුරන්ගේ බණ විතරයි යන්නේ. ඔහොම එල්ලීච්චයි අද අඳ වෙලා පැරදිලා ඉන්නේ කොට. මොන්ටිසෝරි ගියායි තාම මොන්ටිසෝරි ඉන්නේ. මොන්ටිසෝරි ගහට යන්නේ ඇයි මේ මොන්ටිසෝරි තමයි හොඳ මොන්ටිසෝරි කියලා හිතාගෙන. එයාත් එක්ක එකට ගියායි දැන් එහෙල වලුක් කරනවා. තාම අරේ මොන්ටිසෝරි. ඇයි? මේක තමයි හොඳම කියලා හිතාගෙන. එහෙනම් හොඳම මොන්ටිසෝරි ඒක තමයි. ඒ හොඳ මොන්ටිසෝරි ඒක උනාට එලව කරන්න බෑනේ මොන්ටිසෝරි ගිහින්න. එහෙනම් එලව පන්ති වලට යන්න මේක කරා. ඒක. සමහරු මොන්ටිසෝරි වල වැඳිලා. ඒ වෑ මුදුන වෙලා ලොක්ක වෙලා ඉන්නවා. අපේ තමයි මේක. අපි තමයි මේක කළේ. ආදිවාස. ඉතින් නිවන එකක් කරන්නේ තව එකක්. ඒකයි මම ඔබට කියන්නේ. දැන් ඔබට තේරෙනවද නිවන මම නමක් ගාවන්නේ නැත්තේ ඇයි කියලා. මට ශ්‍රාවකයෝ ඕනේ නැහැ. ඒකයි මම කිව්වේ. Facebook නෙමෙයි ඕනේ එකක දාලා ඕනේ මනක් ගහන්න කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? ඔබට මාව ඕනේද මට ඔබ ඕනේද? ඇත්ත කියන්න. ඔබට මාව ඕනේ කමද තියෙන්නේ? මට ඔබ ඕනේ කමද තියෙන්නේ? ඔය ඔක්කොගෙම දඟුඩ ඕනේ නැනේ. මට ඔය අපේ ගෙදර උගෙන බත් ටිකේ දඟුඩ ටිකක් දුන්නාම මන්නේ. මම ජීවත් වෙන්නේ. නේද? එහෙනම් මට හැමෝගෙම දඟුඩ ඕනේ නැහැ. එහෙනම් මට ඔබ ඕනේ මට වඩා ඔබට මාව ඕනේ. ඉතින් එහෙනම් ඕනි මඩක් ගන්නද දෙන්නේ මම එකයි කියන්නේ නිවන් දකින මිනිසුන්ට මාව ඕන නම් ඒක එයායි කරගන්නේ මාව කියන්නේ මේ මාව මේ මස්ලේකයි නෙමෙයි මේ සද්ධර්මයේ ඉතින් ඒක දැකලා අප හැදුණොත් කවුරු හරි ඉතින් මට මොකෝ ඇයි මම ලෝකේ අල්ලන්නේ කියලාද මං කියවලා මේ මහා ආසාර පිරිසක් මං හදනවා කියන්නේ එහෙම කොහෙ හරි පිස්සුද මට ඕනේ කැලෑව දින්න මේක හරි මේක හරි පීඩාවක මං ඉන්නේ ඒ දැන් මේක ඉවරලා තව ටිකක් ඉඳලා ඊළඟ නායිතව බලන්න තියෙනවා. නිකන් ඔහේ කතා කරන්න ලේසි. අදිස්ථාන කරලා කතා කරන්න අමාරුයි. ඔය හැම හිතක්ම යටපත් කරලා මම කතා කරන්නේ ඔබ දන්නේ ඒක. ඔබගේ හිතේ ආස්තව නොනැගෙන්න කතා කරන්නේ මේ. දහම් සමාධියෙන් අදිස්ථාන කරලා. ඔබට වෙනසක් තේරෙන්නේ නැද්ද මේ බණ අහනකොටයි තව බණක් අහනකොටයි යනවා? ඔබට තේරෙන්නේ නැද්ද ගැළවි ගැළවි යනවා කියලා? අර හිත මලකදී ගැළවෙනවා කියලා තේරෙන්නේ නැද්ද? ඒ එහෙම වෙන්නේ නෙමෙයි මේ අදිස්ත්‍රාණ බලයත් එක්ක. ඔබ CD එකකින් අහනවට වඩා බලයක් නැගෙන්නේ නැද්ද මේ වෙලාවේ? එහෙම වෙනවා. ඉතින් ඒක කරන්න මේ විදිහට මම මේ මං මං හිතන් ආව අද නම් උගුර අමාරුයි මං මේ ගන්න කතා කරන්නේ මේමයි කියන විදිහට අපි මේක කරගෙන කරගෙන යනවා. ඒ මං හිතන් ආවට ඒක වෙන්නේ නැහැ. අර මලකට ගැලවෙන ගමන් මේක කතා වෙනවා. මොකද තේරුම් ඔබ කරේ අප්‍රමාණ කරුණාවෙන් මෙත්තාවෙන් යුතුව මේ ධර්මයේ දේශන්නේ. ඔබ කරේ විතර නෙමෙයි මේක තව අවුරුදු 500ක් ඉදිරියේ දැරි මේ කවුරු හරි ඇහුවොත් ඒ උත්තරයට මේක අවබෝධ වේවා කියන හැඟීමෙන් තමයි මේක කරන්නේ. මේ කාමලුක තියෙන හැම කෙනාටම මේ ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න තමයි මේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් ඒකයි ගොඩාක් වෙනස්. ඒ කොමන කමන්නේ බිගින් ඉතින් ඔබගේ ඔබගේ මාර්ගය ඔබ සරසක. ඔබ හැම කෙනාම පුළුවන් නම් මේ ධර්මය ඔබ එතනට එනකම් ධර්මය ඔබයි රකින්න. ධර්මය ඔබයි ඔබ රැක්කොත් ඔබගේ වව ගමන කෙලවර කරගන්න හරි ලේසි වෙයි. ඒක රකින්න ඔබ කරගන්න. මේ පුළුවන් පුළුවන් ඉදිරිය තමන්න කරන්න පුළුවන් හැටි හැම දෙයක්ම කරන්න මේ වෙන්නේ. දැන් ඉතින් මහා ආශ්චර්ය සිද්ධීන් පවා සිද්ධ වෙනවා. රටපාලනය කරන ඇමතිතුරු පවා ධර්මය අහනවා. ඉතින් ඒවත් මහා ආශ්චර්යයි. ඉතින් රටපාලනය කරන ඇමතිතුරු පවා ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. කවුරුත් දන්නේ නැහැ ඒ උත්තරේ මම අහනවාද කියලා. හිතා ගන්න පුළුවන්. පෙරේදාද කොහෙද? ඊයේ ඊයේ උදේ ධර්ම දේශනාවට ඇමති කෙනෙක් කරලා සද්ධර්ම ශ්‍රවණය කරනවා. කවුරු දන්නේ නැහැ ඒ උත්තරේ ඇවිල්ලා මම අහනවාද කියලා. ඔය පැත්තේ වෙලා ඉඳගෙන සද්ධර්මය අහනවා. ඉතින් එහෙම මිනිස් කීයදනෝ? නිරන්තරයෙන් මෙහෙ වෙනවා. නිරන්තරයෙන් දී වෙවි මේ රට මහා සුන්දර රටක් බවට පත් වෙනවා. මේ රට සුන්දර වෙන්නේ බුදුදහම තියෙනකම් විතරයි. බුදුදහම නැති වෙච්ච ගමන් අපි ඉවරයි. ඒක හරියට කියනොත් ලාම්පුවේ මැන්ටලේ වගේ. ලාම්පුවේ මැන්ටලේ හක්ති මත තියෙන මක් වෙනකම් විතරද? ඈ ගිනි ගන්නකම් විතරයි. ගිනි ගන්න ඉවර වුණාට පස්සේ ගැහුවොත් එම් මොකද වෙන්නේ? චක් ගල කල්ල යනවා. හැබැයි ගිනි ගන්නකොට අද ලං කරන්නවත් පුළුවන්. එනම් මේ බුදුදහම තියෙනකම් මේ රටට අත තියන්න බෑ කාටවත්. ඉතින් මාර්ගඵල ලාභිය බිහි වෙනවා. ඒ දේ ටික හැම කරගම. මේ භාවනාව සම්බන්ධව ප්‍රශ්නයක් අහනවා. දැන් ඕකෙදි තියෙන්නේ මෙන්න මෙහෙමයි. සෝතාපන්න වුණාට පස්සේ තමයි බිගදී භාවනා කරන්න ඕනේ. මොකද ධම්ම න්‍යාය අවබෝධ වුණාට පස්සේ තමයි මේ ධම්ම න්‍යාය මෙනෙහි කරන්න තියෙන්නේ. ධම්ම න්‍යාය ධර්මයේ හරියට අවබෝධ වෙනකල් මේක මෙනෙහි කරන්නේ මොකද්ද එතකොට? ඒකයි තියෙන ප්‍රශ්නේ. ගානක් හදන න්‍යාය ධර්මයේ හරියට දන්නේ නැතුව ගණන් කීයක් හදුවාමද ගාන හදන්න පුළුවන් වෙන්නේ? ගාන කියලා දුන්න ටීචර් ඒ කියලා දුන්න ගාන දැන් තේරෙන්නේ නැහැ ඔබට. ඊළඟ ටීචර් දෙනවා ගණන් 100ක් හදන්න කියලා. දැන් එක එක හදාගෙන හදාගෙන හදාගෙන යනවා. දැන් කීවෙනි ගාන හදනකොට ඔබට ගාන තේරෙන්නේ? තේරෙයිද? නෑ. එහෙනම් මුලින්ම මොකද කරන්නේ? මේ න්‍යාය ධර්මයේ තේරුම් ගන්න. ඔය න්‍යාය ධර්මයේ තේරුම් අරගත්තට පස්සේ තමයි පින්වතුනි ඔය ඒ තේරුම් ගැනීම තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. එහෙනම් එතනින් එහාට තමයි ඊට පස්සේ භාවනාව පූර්ණේ කරන්නේ. ඉතින් භාවනාව කියවට පස්සේ බොජ්ජංග භාවනාව ගැන තමයි සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් බොජ්ජංගයට එන්න කලින් තව ටිකක් තියෙනවා ආසන ප්‍රහාණය කරගන්න. නැත්තම් බොජ්ජංග එහෙම ප්‍රහාණය කරගන්න බොජ්ජංග වලින් කරන්න තියෙන ප්‍රමාණය බාධයි. ඉතින් ඒවනේ ඉස්සරහට හරි කතා කරගෙන යන්නේ. ඔය දේශනාව වල තියෙනවා හතරවෙනි CD එකේ එහෙම තමයි ඒව ඇති. පොඩ්ඩක් නිකන් අහලා බලන්න ඒවා. මත්ය දැන් අපි විදි 500 සිරකෙමින් ධර්ම ශ්‍රවණය කරමින් යනකොට ඒ අහනකොට ඔන්න සෝතාපන්න ඵලයට වැටෙනවා. සෝතාපන්න ඵලයට වැටෙන කියන්නේ මොකද්ද? ලෝකේ අසාර බව වැටෙනවා. මෙතර කල විකෘති වූ ක්‍රියා කරන්න තිබිට කැමැත නැති වෙලා කියලා බුදුහාමුදුරු කෙනේ අප්‍රමාණ ශ්‍රද්ධාවක් අට ගන්නවා. අරිය කාන්ත සීලයක් නිහිතනවා. ඉතින් ඔය දේ තමන්ට දැනෙනවා. ලෝකේ මෙතර කල කන්න බලාගෙන හිටිය දැන් එහෙම නැහැ. ලෝකේ අල්ලන්න බලාගෙන හිටිය අරක හොඳයි මේක හොඳයි මේක හොඳයි කී කී හිටිය දැන් එහෙම නැහැ. ඒ මාන යම් මට්ටමකට මේක පල්ලෙහාට වැටෙනවා. එදෙනින් තමයි තමන් දැනගන්න පුළුවන් තමන් සෝතාපන්න වුණාද? එහෙනම් සෝතාපන්න වීම ධර්ම ශ්‍රවණයෙන් සිද්ධ වෙනවා වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා බොජ්ජංග ධර්මයන් හතම එකලෙස වැඩෙනවා කියලා ධම්ම මහද්දී. එහෙනම් දැන් පැය 12 මාර 30 ඔබ ධර්මය ඇහුවා නේද? එහෙනම් පැය 12 මාර 30 බොජ්ජංග නිමෙද වැඩුවේ? හතම එකලෙස වැඩුවා. ඒ නිසා දෙවියනි භාවනාව නෙමෙයි. ඉස්සෙල්ලා බලනකොට ධම්ම න්‍යාය වැටහෙනවාද කියලා. ප්‍රඥාව මොන මට්ටමකට දියුණුවාද කියලා බලන්න. ප්‍රඥාවයි වැදගත් වෙන්නේ. ඔව් මෙහෙමයි වැඩේ තියෙන්නේ. ටයර් එකක් පිට්ටුවට පස්සේ ඒ ටයර් එකේ රස්නේ ළඟම ඉන්න කෙනාට නේද දැනෙන්නේ. එහෙනම් ඒක ඈතට යන්නේ නැහැ රස්නේ අඩු වෙනවා. හැබැයි රස්නේ නැති වෙන්නේ නැහැ. පොඩ පොඩ හරි රස්නේ ගහනවා. එහෙනම් යම් දේශනාවක් කරද්දී අදිස්ථානයක් කළාම මේ සද්ධර්මයේ කවදා හරි කොයි මොහොතේ හරි අහන කෙනෙකුට මේ සද්ධර්මයේ අවබෝධ වේවා කියලා මහා අදිස්ථානකින් යුක්ත වුණා මේ සද්ධර්මයේ කතා කළේ. සංයුක්ත පැටියකින් ඒක අහද්දී හරි ඒ කෙනාට ධර්මය අවබෝධ වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහින් ඉඳගෙන බනහනකොට ඒක ලේසි කරගන්න. ඇයි රස්නේ හොඳට වදින ඉඳා. ඉතින් ඒක. එහෙනම් දැන් අදටමාර කරමු. ප්‍රශ්න නම් ඇති ඕනේ තරම්. පුළුවන් තරම් බනහන ඔය අහන්න තමයි ප්‍රශ්න වල උත්තර දීලා තියෙන්නේ. ඔබට ආයේ අලුතෙන් ප්‍රශ්නයක් අහන්න නැති තරම්. ඇයි ඒ? අවුරුදු 10ක් විතර ඉඳ බන කියලා තියෙන්නේ. සැප්තැම්බර් 15 ඉඳන් පස්සේ අපිට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඔව්. සැප්තැම්බර් 15 ඉඳන් පස්සේ හැමදාම පැය 3ක දේශනාවක් තියෙනවා. ඒ පැය 3ක දේශනාව CD කරලා ඔබට දෙනවා අන්තර්ජාලයට දානවා හැම එකම කරනවා. ඉතින් ඔබට බණහල ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? සතියකට එකපාරක් කරපු දේශනාව අහලානේ ඔය තියෙන්නේ. ඔව් සතියකට 7 පාරක් කරද්දි කොහොමද මේ? ඒකට සෝදාපන්නන්න ලේසියි. ඔව් බණමනේ අහන්නේ අහන්න පුළුවන් නම් හොඳයි. අහන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොමද පැය 90ක් අහන්නේ? මාසෙකට පැය 90ක් මාසයක් ගියාට පස්සේ පැය 90ක CD එකක් එළියට එන්නේ. ඔබ එතනට ඇවිල්ලා බණ අහන්නේ. ඒ වගේම පින්වතුනි සෙනසුරාද ඉරිදට ඔබ නිවාඩු දවස්නේ. ඒ නිවාඩු දවස්වල වෙන වැඩ දාගන්න එපා. මං කියන්නේ ඒකයි. දරුවෝ ඉන්නවා නම් පැවිදි වෙන්න බැරි නම්. හැබැයි ඉතින් දරුවෝ එහෙම දරුවෝ නැත්නම් පොඩි දරුවෝ නැත්නම් ඉතින් ලොක්මෙක් ඉන්නවා නම් දරුවන්ට මේක අවබෝධ කරගෙන එන්න. සාසනය පූර්ණ කරගන්න ඇවිදින්න. මේ මෝඩ කවද මෝඩ වැඩ කරන්න එපා. ඔය ගිහි ජීවිතේ දෙන්නේ මේක කරන එක ලේසි වැඩක් නෙමෙයි. තව ඔන්න ඒක අඩියක් ඉස්සරහට එතන ඉහට කරන්න බෑ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ගෙදර තියෙන මේ ගිහි ගයක් කියලා කියන්නේ මහා කම්පට්ට සයිස් තැන. ඒක ඔබ දන්නනේ මං කියන්නේ දෙයක් නැහැ නේද? ඔය පිළිල්ලෙන් ගැලවීමක් හම්බ වෙන්නේ නැහැ. මොකද අල්ලන් ඉන්න එපා මොනවා වුණා. නේ ඒකම ඒක කරන්නම බැරි නะ. ඔය සෙන්සුරාද ඉලිදට හරි වෙන වැඩ කිසි දෙයක් දාගන්න නැතුව උදේ ඉඳලා ආයෙත් ගන්න ආරාමයට වෙලා ඉන්නේ. ගත්ගල් තියෙනවා ගත්ගල් පාරවතේ යන්න වෙලා ඉඳගෙන තමන්ගේ වැඩේ කරගන්න. ගුරු හරුකම් දෙනවා ධර්ම දේශනා කරනවා. කියන විදිහ කරන්න. එතකොට හරි. ඒකයි කිව්වේ තමන් බෝට්ටුවට නගිනකම් බෝට්ටුව තල්ලු කරන්න. ආරාමයේ දින දේවල් හොයලා බලන්න. මොනවද අඩුපාඩු කියලා හොයලා බලන්න. අපි මොනවද වෙන්න ඕනේ මේකට කියලා හොයලා බලන්න. මොකද හේතුව ඔබ තව ටික දවසකින් බෝට්ටුවට නගින්න. එහෙනම් ඔබ ඔබගේ නිජ බීම ඔය හැදේ. ඒවට අඩුපාඩු මොනවද තියෙනවා නම් ඒවා හොයලා බලන්න. ඒ වල් ඉවරලා ඉක්මනින්ම පුළුවන් තරම් ඉක්මනින්ම ඔකට නැග ගන්න. එතකොට වැඩේ ඉවරයි. එහෙනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. දැන් පින්වතුනි මේ ඔබ අනන්ත අප්‍රමාණ මේ පුණ්‍ය සම්භාරයක් නිපදවගෙන ඉන්නේ දැන්. පුණ්‍ය ඵලයක් නිපදව ගත්ත පිරිසක්. දැන් මේකදී පින්වතුනි ඔය පුණ්‍ය ඵලෙ නිපදව ගත්තාම ඔය පුණ්‍ය ඵලෙ නිපදේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? ඔය ප්‍රත්‍ය දැන් අනුමෝදන් කරන්න. ඔය ප්‍රත්‍ය අනුමෝදන් කරද්දී ඕකෙන් පුණ්‍ය ඵලයක් නිපදව ගන්න හේතු වාසනා දෙන්න පිළිදී ඉන්න පුළුවන්. ඉතින් ඒ පුණ්‍ය ඵලෙ නිපදව ගන්න. ඉතින් ඕක කරද්දී විශේෂයෙන්ම අමතක කරන්න එපා තව පිරිසක් ඉන්නවා අපිට අමතක වෙච්ච. මේ මහා සාර යුද්ධයක් තිබුණා ලංකාවේ. ඔය යුද්ධ කරද්දී තියෙනුනේ අපේ සොල්දාදුව මිනි මැරුවා. ඔබ නෙමෙයි මිනි මැරුවේ සොල්දාදුව මිනි මැරුවේ. අද ඒ අය මැරිලා අභාවය තැන්වල ඉන්නවා. මිනි මැරුවා දුගතිගාම වෙන්න බෑ. එහෙනම් ඔබ නිසා ඔබ වේද ගන්න රට වේද ගන්න බුද්ධ ශාසනය වේද ගන්න මිනි මරුව මිනිස එක්කෙනෙක් හරි අභාවයේ ස්ථානයේ ඉන්නවද අපේ යුතුයකමක් තියෙනව නේද පින්වතුනි අන්තිමයක් ඔතනින් මිදෙනකම් හින්දෙන්නේ ඉතින් ඔබ අමතක වෙනවා අපේ මිනිස්සු හැබැයි ආර්යයන් කියන මිනිස්සු ලෝක අමතක වෙන්න හේතුවක් නැහැ කලගුණ සල්කන්න හරිම දක්ෂ මිනිස්සු තමයි ආර්ය කියන මිනිස්සු දහම් අවබෝධයට පත් වෙච්ච අය ඒක නිසා තේරුම් එක බින්දු මාත්‍රයකට අමතක කරන්න එපා ඔය තිරිස. අද මේ තිරිස සාප කරනවා. උඹලා නිසා අපි මේ තත්ත්වයට වැළුණා. අද උඹලා පිනක් කරනවා අපිට පිනක් දෙන්නේ නැහැ අනුමෝදන්. ඒ හැම කෙනාටම අපි දෙන පින අනුමෝදන් වෙන්න කැපයි. හේතුව මොකද්ද? අපි වෙනුවෙන් තමයි මේ හැම කෙනාම මේ දේ කළේ. ඉතින් අපි මේ රණවිරු සෙවනේ ආබාධ රණවිරු සියල්ලම එකතරකට ගේන්නල දවස් දේශනාවක් කරනවා. ඇයි? කොහොමද උත්සාහ කරනවා මේ කිරිසත් සෝතාපන්න පල්ලේ පිටවල. ඒතකොට සතර පහේ නිදාන. මේ අපි වෙලින් මහ දේවියක් කරෝ පිරිස. අද අතක් මෙතන දෙක අකුලක් නැති ඇයි. එයාට ආරාධනා කරනවා ඇවිදින ආරාමයේ ඉඳගෙන. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් තරම් කරා. ඇවිදි වෙන්න බෑ බුදු නීතියෙන් අවසර නැති නිසා. නමුත් ඕන එකක් කරන්න මෙතන ඇවිද. මන භාවනා කරන්න මොකද ධ්‍යාන උපදවන්න බැරි කමක් නැහැ. නිවන් දකින්න බැරි කමක් නැහැ. මොකද ಜಾති අම්ලියෝ ಜಾති බදිරියෝ නෙමෙයි ඉන්නේ. හේතු වාසිකේ ලක්ෂණ පිණිස. දැන් ආරාධනා කරනවා කැමති දවසක ඇවිල්ලා තමගේ වැඩේ කරගන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි වෙනුවෙන් දෙයක් කරමු පිණිස. ඒ වගේම වැලිකඩ බන්දනා ගාන දේශනා කරනවා. ඇයි? හදා කාලෙක මිනිහ මරුව කොහෙවත් නැහැ. ඒක විනාඩි 5ක් ඇතුළත 15 විතර හිට පරම්පරාව නිසා මිනිහන් මරුව. දැන් ඒක වල්ලේ ඉඳලා දාගෙන ඉන්නවා. අඟුලි මාල තරම් මිනිහ මරුපයි කොහෙද ඉන්නේ? එන අඟුලි මාල වගේ දහ දරුණු කෙනෙකුට සතාව දෙන්න වහන්සේගේ හීත ලැබුණා නම් ඔය හිරවැදිරි වල ඉන්න මහා ඉන්දක මිනිස්සු මේ රයි ඒත් එක ගම්පියා කරලා බලන්නේ. ඉතින් එයාටත් මේ සතාව දෙන්න වහන්සේගේ පිළිසඳ ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ මහත්තුල සංවිධානය කළා දිනවා හිරගෙදර පවා දේශනා. ඉතින් බොහොම අනුකම්පාවෙන් අපි දේශනා කරනවා. 10 දෙනෙක් 20 දෙනෙක් හරි ධර්මය අවබෝධ කරගන්න බැහැ. හිරේ නිදහසනාර මත මොකද වෙන්නේ? කලි මෙන්න දින ආරම්භ. ඒ රාජ්‍ය නිදාස් කරලා දිනවා ආයි මේ මොකුත් නැහැ. ආරා වේලාව සමග වැඩේ කරගන්න. හැබැයි ඉතින් පවුල් පන්සල් ලැබිලා ඇති. කාලෙත් ඉතිරි. කොහොමද ජීවිතේ මේ සත්‍ය අපර දන්න යෝනේ. දෙක නිසා මේ පින් අනුමෝදන් කරලා කර මේ දේදී. ඒ පින් දෙනකොට ඒ පින්වල හිත මෙහෙටවගෙන. ඒක හරි උත්තර කරා. ඒ කියන සීල දෙනවා මතක් කරලා දෙන සීල දෙනවා සිහිපත් කරලා මින් අනුමෝදන් කරා. ඒක හරියට වැදගත්. එක එක එක පෙරේ දෙකක් තියන්න ඕනේ. තිනක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සීල දී හැම කෙනාම වැඩ සුභති කාමී කරනවා. එතකොට කොහෙන් හරි දහමක් කහලි කරලා ඒ වැඩේ කරගන්න. ඒක. හොඳයි අපිත් ගලින්න. පළමුව සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකයේ වටායේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ සිවල පිළිසිපත් කරගන්න. ඒ වගේම එයාගේ අන්තිම වාසික පිළිසිපත් කරගෙන ඔබ නිවස් කරගත් අවසීල කුණ ගංගා කුසල ගංගා. හේයක ඇති මිහිඳුර පතුල් හරණේ පින් විහිදී පැතිරී යාමෙන් එය මේ සම්බුදු ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්මාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාධකයන් පින් අනුමෝදන් කරා. ඒ වගේම හිඳුදර මොහොතක සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේගේ දේශනා කරන වදාළ ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් අරගෙන ඇවිදilla එදා මාතලේ අලුවේ විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරෝහණය කරලා ත්‍රිපිටකයේ පළමුවෙන් ආරක්ෂා කරගෙන ආවා වූ තමන්ගේ පළපුදාගේ ත්‍රිපිටකයේ රැකගත් ආ වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිංහල පෙර සිහිපත් කරන විහාරයේ රැකගත් ආ වූ සීනම් පුණ්‍ය ගංගා අසුර ගංගා අයා කරේ විදුර පතුල් හරණේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මලිත මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාධකයන් පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්කත මොහොතක සිහිපත් කරගන්න දසදහසක් ලෝක දාතේන්ද්‍ර මේ ස්ථානයේ ආවා වූ තිරිම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවන් අතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තිරහත් කාලයක ආරක්ෂා කරන්නා වූ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කිරී තිරහත් කාලයක ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන සම්සේකර ප්‍රජාපති ආදී සියලුම දේව සමූහයන් වහන්සේලා වත් සිහිපත් කරගෙන ඔබ දවස් කරගත් අවසීනු පුණ්‍ය ගංගා සුල ගංගා එයා කෙරේ විදුල පතුල ලැබෙන මේ දීපද වියාවේ නිය දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනය තිරහත් කාලයක ආරක්ෂා කරත්වා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කිරී තිරහත් කාලයක ආරක්ෂා කරත්වා බලපොත්පන්න අවබෝධයකින් බුදු මොනිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාධිකරයට මින් අනුමෝදන් කරා. ඒ වගේම සිංහදෙර මොහොතක සිහිපත් කරගන්න ඔබ නම් ජාමාර්ගගතවන් දෙදෙනා වූ සීලෝ ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවදරුවෝ ඥාතිව හිත මිත්‍රාදී ඒ වගේම සිංහදෙර ත්‍රිවිධ හමුදාවේ මියගේ පිළිසත් පොලිසියේ මියගේ පිළිසත් හතුරු හෝ මිතුරු වතෙන් යම් කිසි කෙනෙක් ඒ යුද්ධෙදි මිය ගියා නම් අන්නේ සිරු දෙනාමත් සිහිපත් කරගන්න. ඒ වගේම මේවත් බැරි විතරක් නෙමෙයි මේක කල්පනාවක කරලා තමන්ගේ අම්මා මෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති මිත්‍රාදී ඒ සිරු දෙනාව සිහිපත් කරගෙන බිඳ ගැසරගත් ආ වූ සීලෝ පුණ්‍ය ගංගා අසුර ගංගා එයා කෙරේ විදුල පතුල ලැබෙන පිංගේ දීපද වියාවෙන් ඒ අයම ගිය බහම ස්ථානයේ කිනවනගේ අතේ දේවා දරාවන සංඛ්‍යාත දෙවිනෙන් සරසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේ පිංගුදේ මොහොතක සිහිපත් කරගන්න මේක කල්පනා වෙනවා කියනවා තමන්ගේ ඉතින් අවඩත් සාධාරණ ඉඳලා කළා තමන්ගේ මේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද ඔබ මරණව කපනව වටනවා කියගෙන ඔබ පිටපස්සෙන් ඇවිදින ඔබ ආරේ ගමන බාධා පමුණනවා ලෞකික ජීවිතේට බාධා පමුණනවා අන්නේ සිරු දෙනවත් සිහිපත් කරගෙන ඔබ ඉතින් ලක් කරගත් අවුපුණි ගංගා අසුර ගංගා අයගේ දිවිදුල පතුලලා මේ පිංගුදේ දීපදී යාමෙන් ඒ අය අභවින් තාලෙන් අත වේදේවා අජරාමන සංඛ්‍යාත නිවලින් සරසී ලැබත්වා කියලා සාදු කියලා යටත් පිංගල මොදක් කරන්නේ ඒ වගේ පිංගුදේ මොහොතක සිහිපත් කරගන්න ජීවිතෙන් අතර ඉන්නවා පිළිත් විශේෂයෙන් පිළිතුර මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාළේ මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කිරීමේලා තමන්ගේ වේද මහන්සෙන් හරියම් කරගත් ආ උදාලේ කොටසක් සාසල අභිවෘද්ධිය උදෙසා පරිත්‍යාග කරන්නවා පිළිසක් කියනවා නම් අන්නේ සිරු දෙනාම සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ අම තාත්තා දුව දරුවෝ ඥාතිය හිත මිත්‍රාදීන් මේ සිරු දෙනාම සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ සේවක සේවිකාවන් තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමිනියන් මේ සිරු දෙනාම සිහිපත් කරගෙන තමන් හිඳ කරගත් ආ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ මිදුල පතුල හරණී පිම්බි දීක ක්‍රියාමින් සද්ධර්මය අවබෝධ කරගන්න නැති මාර්ගඵල ලබා නැති මනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඇතත් ඉඳන ලැබුණු සකස් කළ ලැබෙන සකස් කළ කුමුළු අපල ගයන් කමන පාගල ආහාරයක් වශයෙන් පිළිල කරගන්න තමයි අපි කම්කල කටයුතු කළා වයම් පිළිසක් ඉන්නවනම් අන්නේ සුළු දෙනාම සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත් අවසීනු පුණ්‍ය ගංගා අපසල ගංගා එයා කෙරේ විදිර පතුලන්නේ ඉතින් විහිදී ප්‍රතික්‍රියාවෙන් ඒ ආයත යම් සිදි අභව විස්තාරය හිදවනගේ අපි මේ දේවා අජරාමන සංඛ්‍යාත නෙවෙන්නේ සැනි සිවල බත්වා කියලා සාදු කියලා යටත් පින්ගල මොදක් කරන්න ඒ වගේ පින්ගල මොදක සිහිපත් කරගන්න අද මේ කඩවල සද්ධර්මය ශ්‍රවණය කරද්දී හීතලෙන් කින්නෙන් ආරක්ෂා වෙලා බෙහෙමදු වගේ අවුරස්මින් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදාවනේ මේ ස්ථාන භූමියෙන් නිසා එමල මේ ස්ථාන භූමියේ පදිංචි කරුවා නැතුළු මේ ස්ථාන භූමියේ ගොඩනගී මේ ලාකරලක් කරලා ගන්න මේ ස්ථාන ගෙනහල් සකස් කළා ඔබ බැලලා සකස් කළා යම් පිළිසක් කිනවන ගන්න ඒ දිවදී නමස් සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත් අවසීල පුණ්‍ය ගංගා අසුර ගංගා එයා කෙරේ බිහිදුල පතුල හරිනේ පිංගි දීපද වියාමනේ යත් යම් සිය අභව විස්තාර කරනවා නම් අතු මේ දේවා අද රාම සංඛ්‍යාත නෙවෙන ඉන්සන් සිවල බත්වා කියලා සාදු කියලා යන පිංගල මොදක් කරන්න ඒ වගේම පිළිදින අවසාන මාතෘක සිහිපත් කරනවා දාදු මේ ස්ථානයේ බොහෝ දුර බැරිදල ඉන්නේ නැති යාන බාන මනකට සකස් වෙලා තියෙන නිසා පහතින් එන්නේ යන හම්බුණා ඒ වගේ මම්මවත් මනාවට සංගත වෙලා තියෙනවා. ඒ වගේම හේතුතුනේ මේ සද්ධර්ම මේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්ම අද ලෝකයේ ඕනෑම සජීව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීළු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාඥයන් සම්බන්ධ පිළිසක් සහ එයාගේ අන්තේවාදික පිළිසක් ඉතින් ලෝකෙ දෙන දායද නිසා මම මේ දායද කියන නිවන් දකින්න යන ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන කැපයි. එහෙමනම් ඒ ඔබ සිල් රැස් කරගත් අවසීලෙන් පුණ්‍ය සම්බන්ධ ධර්මයේ උසස සම්බන්ධ ධර්මයේ විද්‍යාඥයන් සම්බන්ධ පිළිසක් අයගේ අන්තේවාදික පිළිසක් සීපත් කළා. එයාගේ විහිදුවල පතර හරිනේ මිහිදී ඉපද ක්‍රියාවෙන් ඒ ගම්හි අභව විස්තාර කියනගෙන් අපි මේ දේවා අජරාමන සංඛ්‍යාත දෙවෙනි සැරේ තිවලවත්වා කියලා සාධකින යටත් තියෙනවා මතක් කරගන්න. ඒ වළම් පිටුනේ බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ බල මහිමේ මේ මිහිමල්ල තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරන සිද්ධාන්තය. ඒ වගේ පිටුනේ ඒ කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ අද්දවිය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත්මා නිර්වාණ සාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තියෙනවා. ඔබ සිල් දෙනාටම පෙරවන් සරණයි.